අමිත පාර මිතාබලේන වින්ද්වන්සියෝ කිල කිලේස සමෝලජාලං එනේවලන්ද අරහම් වන්දාමි බුද්ද මමලම් හදයේ තපෙත්වා සමන්ත චක්කවාලේසු අස්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච ආයස්මා බන්තේ ගිරිමානන්දෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ සාදු බන්තේ භගවායේ නායස්මා ගිරි මහානන්දෝ තේනුක සංකමතු අනුකම්පං උපාදායාති සචේ පොත්වං ආනන්ද ගිරි මහානන්දස්ස බිංකුණෝ දස සංඥා භාසෙයාසි ඛානං කෝ පනේ තං විඤ්ජතියං ගිරිමානන්දස්ස බිංකුණෝ දස සංඥා සුන්ත්වාසෝ ආභාදෝඨානසෝ පටිප්පස්සන්දෙය පතමාදස අනිච්ච සංඥා අනත්ත සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බලෝකේ අනබිරත සංඥා සම්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි ලොස් ඇන්ජලිස්හි ධර්මවිජය බෞද්ධ විහාරස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනයි අදත් මේ පැවතෙන්නේ. ඒ වැඩසටහනට සමගාමීව සන්ධ්‍යායාමයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට හුඟන් දීමටයි බලාපොරොත්තු වන්නේ. පින්නතුනි අපේ සසර හුඟා පින් කරපු අය ඒ පින් ආනිසංස තමයි අද අපි මේ ගත කරන්නේ. පින්නතුනි අපි පිනට ලැබපු බොහෝ දේවල් තියෙනවා. සසර හුඟා පින් කළා ඒ පින් විතරක් නෙවෙයි පින් කරන ගමන් අපි හුඟා ප්‍රාර්ථනා කරලා තියෙනවා. එහි ආනිසංස විදිහට අපි ලැබපු හුඟා දේවල් දැනට ජීවිතේ තියෙනවා. මොනවද ඒ ලැබු දේවල් අපි? සසර කලාව පින්කමලානිසංස විදිහට අපි ලැබු දේවල් මොනවද? මනුෂ්‍යාත්ම භාවයක් අපි ලැබලා තියෙනවා. වෙන මොනවද? බෞද්ධ වෙල ඉපදිලා තියෙනවා. හොඳ ප්‍රදේශයක පතිරූප දේශ වාසෝජ තියෙනවා. තව මොනවද? ඕෂණ සම්පත්තිය තියෙනවා. තව මොනවද? දැන් මනුෂ්‍යාත්ම භාවය ලැබපු සමහර අය නූපතින් අන්ධයි, බිහිරි, අංග විකලයි වගේ අයනේ. අපි මේ අවස්ථාවත් ඔක්කොම මගහැරලා ඉපදෙනකොටම ලෝකයක් බලන්න පුළුවන් ඇස් දෙකක් ලැබිලා තියෙනවා. දෙසමන් හොඳට ඇහෙනවා. හොඳ රූප සම්පත්තිය තියෙනවා. ඒ සියලටම වඩා වටිනාම දෙයක් තමයි අපේ ජීවිතයේ මේ ශරීරය තුර අපට ලැබිලා තියෙනවා. බුද්ධිය බොහොම හොඳයි. අර සියලුම දේවල් ලැබුණත් හොඳ ලස්සන රූප සම්පත්තිය තියෙන සමහර අය ඉන්නවා. හැබැයි මන්දබුද්ධිකයි. පින්නතුනි මේ ඔක්කොම සම්පත්තික එක තැනක ලැබිලා ලැබෙන විතරක් නෙවෙයි, ඒ ඔක්කොම ලැබෙන අතරේදී ඒ ලැබිලා අපි ලෝකයේ බලනකොටම සම්බුද්ධ ශාසනයක් පහළ වෙච්ච කාලයක්. බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මය අසන ලැබෙන කාලයකයි අපි ඉපදලා තියෙන්නේ. පින්නතුනි මේ සියල්ලක්ම එක විට ලැබිච්ච අවස්ථාව හිතාගන්නවත් බැරි ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ භාග්‍ය සම්පන්න තත්ත්වය ගැන පින්නතුනි නිතරම හිතන තමයි. හිතනකොට හිතට ලොකු සතුටක් ඇති වෙන්නේ. පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් උපතින්ම දෑත දෙපාය අහිමි වෙලා නම් ඉපදෙන්නේ. ඉපදෙනකොටම එයාගේ අත් දෙකක් නැහැ, පාද දෙකක් නැහැ. මේ තැන අවුරුදු 100ක් එක තැන මල මුත්‍ර වගුරුවාගෙන ජීවත් වෙනවා. හැබැයි මේ තැනත්තාට හොඳට බුද්ධිය තියෙනවා. ඒ වගේම මේ තැනත්තාට හොඳට කන් දෙකක් ඇහෙනවා. ඒ වගේම මේ තැනත්තා ඉපදෙන්නේ බුද්ධෝත්පාද කාලයක ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටාපිටාවක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර උපතින්ම අත් දෙකයි පාද දෙකක් නැතුව හැබැයි කන් දෙක ඇහෙන බුද්ධිය සහිතව බුද්ධෝත්පාද කාලයක ඉපදෙන මේ තැනත්තාගේ ජීවිතය අතිශය භාග්‍ය සම්පන්න වාසනාවන්ත ආත්ම භාවයක් කියලා. අර අත් දෙකයි පාද දෙකයි නැති කෙනාත් එච්චර වාසනාවන්ත නම් ඔබ කොච්චර වාසනාවන්තද නේ? ඒ නිසා පින්නතුනේ ජීවිතේ නොයෙකුනේ කඩු පාඩු ගන්න තියෙන පුළුවන්. ඇඟේ පැති ආබාධ තියෙන පුළුවන්, ලෙඩ දුක් තියෙන පුළුවන්, දරුවන්ගේ ප්‍රශ්න තියෙන පුළුවන්, ගේ දොරවල ගැටලු තියෙන පුළුවන්. ඒ මොන ගැටලු තිබුණත් පින්නතුනේ ඔබ ඔබගේ බුද්ධිය ගැන සතුටටපත් වෙන්න, ඔබගේ පරිපූර්ණ මනුස්ස ජීවිත ගැන සතුට වෙන්න, ඒ වගේම පින්නතුනේ ඔබ ලැබපු සම්බුද්ධෝත්පාද කාලය ගැන නිතරම සතුට වෙන්න. පින්නතුනේ අපි මේ ජීවිතේ ලබනකොට, අපි ගියාත්ම භාවයේ ජීවිතය අවසන් වෙනකොට, ගියාත්ම භාවයේ අපි මරණයට ලං වෙන අවස්ථාවේදී අපේ පින, අපේ හිතේ කුසලය, හිතේ පිරිසිදු බව පොඩ්ඩක් හරි අඩු වුණා නම් අපට මොකද වෙන්නේ? ඇතැම් විට මනුස්ස ආත්ම භාවය අපට නොලැබී යන්නට තිබුණා. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් මනුස්ස ආත්ම භාවයට ආවත් ඇතැම් විට ඈත දුස්තර පළාතක බුදුහාඳුරු කෙනෙක්ගේ දහම අහන්නට නොලැබෙන ඉතාම ප්‍රත්‍යන්ත දේශයක අපි ඉපදෙන තිබුණා. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඇතැමිට උපතින්ම මිත්‍යා දෘෂ්ටික දෙමෝපියන්ගේ දරුවන් ඇලි උපදින්න තිබුණා. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් ඉපදෙනකොට මැස් දෙක නොපෙනී යන්න තිබුණා. ඒ පින පොඩ්ඩක් හරි අඩු වුණා නම් උපතින්ම ආබාධිත වෙන්න තිබුණා. ඒ පින අඩු වුණා නම් මන්දබුද්ධික වෙන්න තිබුණා. කතා කරන්න බැරි වෙන්න තිබුණා. කන් නොඇසී යන්න තිබුණා. පින්නතුනි මේ සියලුම අභියෝග ජයගෙන සියල්ලගෙම බේරිලා මනසාත්ම භාවයටත් ඇවිල්ලා පරිපූර්ණ ජීවිතයකුත් ඇවිල්ලා එනකොටම බුද්ධෝත්පාද කාලයකත් ඉපදෙන ලැබුණේක පින්නතුනි ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. ඒ ගැන ඔබ නිතරම සතුටු වන්න, නිතරම තවත්වත් ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට උත්සාහ ගන්න. ඒ වගේම පින්නතුනි දිනෙන් දින අපේ හිත පිරිසිදු වෙන වැඩපිළිවෙලක නිතරම යෙදෙන්න. එන්න එන්නම අපේ සතුට වැඩි වෙන ගමම්මගක අපි ඉන්න තෝන. පින්වත්නි අපේ සතුට වැඩි වෙනවාද කියලා අපි බලාගන්නේ කොහොමද? එන්නෙන්නම අපේ සතුට වැඩි වෙනවාද කියලා අපි බලාගන්නේ කොහොමද? අපේ උපාධිය එන්නෙන්නම වැඩි වෙනවද? අපේ ධනෙ මාසික වැටුපේ එන්නෙන්නම වැඩි වෙනවද? සතුට වැඩි වෙන්නේ එන්නෙන්නම ගෙවල් දොරවල බඩු මුට්ටු ඉඩ කඩන් වැඩි වීමද? ඔව්. ශ්‍රද්ධාවත් කාරණයක්. ඒ වගේම පින්නතුනි අපේ හිතේ තියෙන කෙලෙස් එන්නෙන්නම අඩු වෙන්නට ඕන. ලෝභය එන්නෙන් අඩු වෙන්නට ඕන. අනිත් අය පිළිබඳව තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු වෙන්නට ඕන. ඒ වගේම අවිද්‍යාව මෝහය එන්නෙන්නම අපේ අඩු වෙන්නට ඕන. විශේෂයෙන් පින්නතුනි පින්කම් කරනකොට අපි බොහෝ විට හිතන්නේ හුවා පින්කම් කරෝතින් හුවා සතුටින් ඉන්න පුළුවන් කියලා. ධර්මයේ සඳහන් වෙනවා සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා. හැබැයි මේ පින්කම් වලට සමගාමීව පින්නතුනි අපේ හිතේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු වෙන්න ඕන. පින්කම් කළා තවත් තෘෂ්ණා වැඩි වෙනවනම් පින්කම යනසංස ලැබේ අපට. පරලෝක සුගතියත් ලැබේ, දිව්‍ය ලෝකත් ලැබේ. නමුත් පින්නතුනි නියම සතුටට අපිපත් වෙන්නේ නැහැ. ඒ වගේම දෘෂ්ටි සක්කාය දිට්ඨිය එන්නෙනම් self view එක එන්නෙනම වැඩි වෙනවනะ. මම්මයි මේක කරේ, මම්මයි ප්‍රධාන, මම්මයි හැමදේම කරේ කිය කිය නිතරම තමන් ඉස්මතු වෙන්න උත්සාහ කරනවා නම් ඒකත් පින්නතුනේ තමන්ගේ සතුට අඩු වෙන හේතුව තමයි අසහනයක් ඒක. ඒ වගේම මාන්නේ වැඩි වෙනවනะ. අනිත් අය නිතරම සසඳ තමන්ම ලොකු කෙනා කියලා බලන්ට උත්සාහ කරනවා නම් මේකත් පින්නතුනේ සතුට අඩු වෙන දෙයක්. ඒ නිසා පින්කම් කරන තමන්ගේ හිත ගැන හුවාක් සැලකිල්ලෙන් ඉන්න. තමන්ට වටිනාම දේ තමයි තමන්ගේ හිත. ඒ නිසා තමන්ගේ හිත කියලා කියන්නේ සතර හුවා පින්කල ගොඩනගාගත්තු දෙයක්. ඒ පින විසින් තමයි, ඒ සිත විසින් තමයි ඔබට මේ සියලුම පහසුකම් ටික ලබා දුන්නේ. වෙන දෙයක් නෙවෙයි. ඔබේ අම්මගේ කුසේ ඉපදෙනකොට කුසේ පිළිසිඳ ගන්නකොට ඒ පිළිසිඳ ගත්ත විඥානේ දුර්වල වුණා නම් අම්මා කොච්චර හොඳ පෝෂණදායී ආහාර ගත්තත් ඔබට ওই තරම් ලස්සන ශරීරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ විඥාන බීජය හොඳට පැලුණේ ඔබ ඒ විඥාණයට හොඳ කුසල චේතනා සංස්රේදී එකතු කරපු නිසා. ඒ නිසා ඒ පින, ඒ කුසලය, ඒ පුණ්‍යකාමී සිත එන්න එන්නම දිනු කර ගන්නට ඕන, එන්න එන්නම පිරිසුදු කර ගන්නට ඕන. බාහිර අයට, පිටස්තර අයට ඒ හිතේ ලක්ෂණ පැහැර ගන්න දෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා තමන්ගේ ශරීරයට තියෙන රැකවරණය තමයි. ශරීරයට තියෙන රැකවරණය මොකද්ද? ශරීරයට තියෙන රැකවරණය හිත. හැබැයි හිතක් තිබුණට විතරක් රැකවරණයක් ලැබෙන්නේ නැහැ. ඒ හිත අරමුණෙන් අරමුණට යනවා නම්, ගිහිල්ලා ලෝභ දේශ ඇති වෙනවා නම් හිතට නියම ආරක්ෂාවක් නැහැ. ඒ හිතට ආරක්ෂාවක් තියෙන්න ඕන. ඒ හිතට තියෙන ආරක්ෂාව මොකද්ද? හිතට තියෙන ආරක්ෂාව තමයි සතිය. ශරීරයට තියෙන ආරක්ෂාව පිළිසරණ හිත. දැන් හිත පොඩ්ඩක් හරි මෙතන නැති වුණොත් දැන් මම බණ කියද්දිම හිත වෙන තැනක ගිහලා පිළිසඳ ගත්තොත් මොකද වෙන්නේ? ඔව් මං ඕම ඉතින් ඕම පාත්තලෙදී ඊට පස්සේ ආන්දරය කියන්නේ මලමිනිය කියලා කියන්නේ. පින්නතුනේ මේ ශරීරයට රැකවරණය තමයි හිත. හිතට රැකවරණය තමයි සිහිය, සතිය. සතියට රැකවරණය තමයි විමුක්තිය. විමුක්තිය කියන්නේ කෙලෙස් වලින් මිදීම. විමුක්තියට රැකවරණය තමයි නිර්වාණය. Mind is the refuge for the body. Mindfulness is the refuge for the mind. Liberation from the defilements is the refuge for the mindfulness. Enlightenment is the refuge for the liberation. ශරීරයට තියෙන රැකවරණය හිත, හිතට තියෙන රැකවරණය සතිය, සතියට තියෙන රැකවරණය විමුක්තිය, විමුක්තියට තියෙන රැකවරණය නිර්වාණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සකේ පෙත්තිකේ ගෝචරයේ විසේ චරද කියලා. සකේ පෙත්තිකේ ගෝචරේ විසේ හැසිරෙන්න කියලා. තමන්ගේ පියාගේ ෂේම භූමියේ පියාගේ විෂයපතේහි පියාගේ කුමරෙහි පියාගේ ඉඩමෙහි වාසය කරන්න කියලා. පින්නතුනේ පියාගේ ඉඩම කියන්නේ මොකද්ද? සතිය, සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය තුල වාසය කරෝතින් පින්නතුනේ බාහිර කෙනෙකුට ඔබව මුලා කරන්න බෑ. ඔබේ හිතේ තියෙන ලක්ෂණ පැහැර ගන්න බෑ. ඔබ සසර බොහෝම මහන්සියෙන් ගොඩනගාගත්තු කුසලකාමී සිතිවිලි ඔබේ හිතේ තියෙන සංයමය පිටස්තර කෙනෙකුට පැහැර ගන්න බෑ, හොරකම් කරන්න බෑ. ඔබ කොහේ හිටියොත්ද? ඔව්, සතියේ හිටියොත්, සම්මා සතියේ, සතර සතිපට්ඨානේ නැමැති භූමිය තුල හිටියොත් ඔබට රැකවරණයක් තියෙනවා, ඔබට පිළිසරණක් තියෙනවා. හැබැයි යම් කිසි වෙලාවක ඔබ මේ පියාගේ විශේෂයෙන් පියාගේ සේම භූමියෙන් අයින් වුණොත් මොකද වෙන්නේ? ඔබ කාගේ භූමියද ඉන්නේ? ඔව්, මාරයේගේ භූමියේ ඉන්නේ. Whenever you are with mindfulness, you are in the land of the Buddha. Whenever you are in the without mindfulness, you are in the land of the Mara. යම් කිසි වෙලාවක ඔබ සතර සතිපට්ඨානයේ තුල නම් ඉන්නේ, ඔබේ හිත ගැන, ඔබේ කය ගැන, වේදනා ගැන, ධර්මතා ගැන නිතර හොඳ සිහියෙන් අවධානයෙන් නම් ඉන්නේ, ඒ අවස්ථාවේදී ඔබට බාහිර කෙලෙස් වලට ඔබ අල්ලගන්න බෑ. හැබැයි යම් කිසි වෙලාවක ඔබ මෙන්න මේ සම්මා සතියෙන් ඉවත් වුණා නම් ඒවලට පින්නතුනි ඔබට මායයා ඔබව මායයා වල්ලගන්න පුළුවන්. මායයට පුළුවන් ඔබ වල්ලගන්න. යම් කිසි වෙලාවක අපි සතර සතිපට්ඨානය තුල නම් ඉන්නේ, ඒ වෙලාවට අපට මායාව පේනවා, මායයාට අපව පේන්නේ නැහැ. යම් කිසි වෙලාවක අපි සතිපට්ඨානයෙන් බැහැරුණා නම් මායයාට අපිව පේනවා, අපට මායාව පේන්නේ නැහැ. අපි මායාවේ වසඟයට ගිහිල්ලා. ඒ නිසා පිනුතුනි හැකිතා සිහිය දිනු කරන්න. සම්පූර්ණම බුදුදහම කියලා කියන්නේ පිනුතුනි තනි වචනකින්, වචන යුගලයකින් කියනවා නම් සති සම්පජඤ්ඤය. සිහිය සහ නුවණ දිනු කිරීම. නැත්නම් සමත විදර්ශනා දෙක දිනු කිරීම. සිහිය දිනු කිරීම පින්නතුනි හරියට ඉතාම ලස්සන ඇඳුම් ටිකක් අඳිනවා වගේ. නුවණ දිනු කිරීම ඒ ඇඳුම් ටික ඇඳලා හොඳ වටිනා ඩයමන්ඩ් එකක් දාගත්තා වගේ. දියමන්තියක් පැනදගත්තා වගේ. එතකොට ඔබ හුඟක් වටිනවා. දැනටත් වටිනවා, හැබැයි දැනට වඩා හුඟක් වටිනවා. ඔබ සති සම්පජඤ්ඤ දෙකෙන් ඉන්නවනම්, ඔබ යම්කිසි නගරයක ඉන්නවනම් නිතර සිහිය නුවණින් ඔබේ නගරයේ ඉන්න වටිනාම කෙනා බවට පත් වෙනවා. ඔබ සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඔබ වාහනයක් හදවගෙන ඉතාම සුපිරි නගරයක් මැදින් ඔබ යනවනම්, ඇතැම් විටේ පාරේ දවසකට වාහන 100ක්, 1000ක්, 10000ක්, ලක්ෂයක් යනවා තියේ පාරේ. හැබැයි ඒ වාහන වලින් යන අයගෙන් වටිනාම පුද්ගලයා ඔබ බවට පත් වෙනවා. ඇයි ඔබ එහෙම වටිනා කෙනෙක් වෙන්නේ? ඔබේ වාහනේ වටිනා හින්දද? නෑ, ඔබේ වාහනේ වටිනාකම නිසා නෙවෙයි, ඔබේ හිතේ වටිනාකම නිසා. ඒ නිසා පින්වත්නි බුදුහාමුදුරෝ අපට ධර්ම දේශනා කළේ අපේ වටිනාකම ඉහළටම ගන්න. ආයේ මේ පල්ලෙහා දේවල් වල තියන්න නෙවෙයි අපි. අපේ වටිනාකම ඉහළට ගියෝතින් කොහොමද තත්වේ? පින්වත්නි අපට මිනිස්සු වඳිනවා. ජීවිතේන කාලය විතරක් නෙවෙයි, අපි මිය ගියාට පස්සේ අපේ කෙස් ගස් ටික අරගෙන, අපේ ඇටකටු ටික අරගෙන චෛත්‍ය හදලා වඳිනවා. අපේ ශරීරය විතරක් නෙවෙයි, අපි හිටපු ගොඩනැගිලිවලට වඳිනවා. අපි පාවිච්චි කරපු බඩු මාණ්ඩවටත් වඳිනවා. දැන් බුදුහාඳුරගේ පාත්‍ර ධාතුවට, පාත්‍රයේ කොටස් වලට අදත් අපි වඳිනවා. බුදුරජාණන් වහන්සේගේ පටියේ කොටස් වලට පටි ධාතුව කියලා වඳිනවා. බුදුහාඳුර වැඩ සිටි ජේතවනාරාමයට අදත් මිනිස්සු කියලා වඳිනවා, මහා පූජා කරනවා, මල් පූජා කරනවා. පින්නතුනි ඒ ශරීරයටත් වටිනාකමක් ලැබෙනවා. කුමක් හින්දද? අපේ හිතේ වටිනාකම වැඩි කරගත්තොත්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අපේ ගුණ නුවණ වැඩි වුණොතින් අපේ අම්මා තාත්තගේ වටිනාකමත් වැඩි වෙනවා. අපේ අම්මා තාත්තටත් ලෝකෙම මිනිස්සු සලකනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි හිතන්නක මේ ආත්ම භාවය අමතාත් විතරක් කියලා. අපේ සසර ආත්ම භාව සිය ගානක කල්ප ගාන කම්මල තාත්තල සතුට වෙනවා ඒත් එක. සසර ඒගොල්ලන්ට අපිව බලන්න පුළුවන් තැන්වල ඉන්නවනම් ඒ අපි දිහා බලලා හුවා සතුට වෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ පින්ඳ පාත යනකොට සාකේත කියන බ්‍රාහ්මණේ බුදුහාඳුරන් ඉස්සරහට ඇවිල්ලා ආ පුතේ මේ හුවා කාලෙකින් දැක්ක යන් යන් ගෙදරයන් අම්මා බලාගෙන ඉන්න නංගිල ටිකක් ගෙදර බලාගෙන අපි යම් යමු කියලා එක්කන් ගියා. ආනන්ද හඳුර බැලුවා මේ මොකද කියලා. ගිහිලා ගෙදර තමන්ගේ ආමිනේටත් නෝනටත් කියන මෙන්න අපේ පුතා ඇවිල්ලා දානි බෙදන්න කියලා කියලා හුඟා සැලකුවා. ආනන්ද හඳුර ඇහුවයි මේ කියලා. බුදුහාඳුර සඳහන් කළා ආනන්ද මේ බමුණා සහ බැමිණිය සහ මේ සහෝදර සහෝදරයන් ටික බුදුරජාණන් වහන්සේගේ අතීත ආත්මවල 500කම දෙමෝපියන් වෙලා හිටියා කියලා. අර මතකයේ ඉස්මතු වෙලා මේ ආවේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ස්වාමීන් වහන්සේලා ගිකියාසම් භාවල අම්ම ලැබිලා කතා බහ කරලා තියෙනවා. ඒ අය සතුට වෙලා තියෙනවා. පින් ලබාගෙන තියෙනවා. පින් ලබාගෙන ඒ අය දුගතිගාමී වෙච්ච අය සමහර අය සුගතිගාමී වෙලා තියෙනවා. සරියුත් හාඳුරන්ගේ සම්ම කෙනෙක් ඒ වගේ සුගතිගාමී වෙලා තියෙනවා. බලන්න පිනත අපි ධර්මයේ හැසිරෙනවා තින් මුළු ලෝකයකට යහපතක් ඒක අපට විතරක් නෙවෙයි. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කිංසුකෝපම සූත්‍රයේ දේශනා කරනවා. කිංසුකෝපම කියලා මධ්‍යම නිකාය සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ ලක්ෂණ උපමාවක් තියෙනවා. මොකක්ද උපමාව? එක්තරා නගරයක් තියෙනවා. මේ නගරයට ඇතුළු වෙන්න දොරටු 6ක් තියෙනවා. මේ නගරයට ඇතුළු වෙන දොරටු ළඟ ඉතාම දක්ෂ නුවණැති මුරකරුවන් යොදලා තියෙනවා. මේ නගරයේ මැද හතර මං හන්දියේ ස්ථානයක් තියෙනවා. අන්න ඒ ස්ථානයේ නගර හිමියා වාසය කරනවා. ඒ නගරේ ප්‍රධානියා. මෙන්න මේ නගරයට ඇතුළු වෙන තියෙන දොරටු වලින් නිතරම යම්කිසි දූතයන් දෙන්නෙක් ඇතුළු වෙනවා. ඇතුළු වෙලා අර දොරටුවේ ඉන්න මුරකරුවාගේ දැඩි අධීක්ෂණ යටතේ මේ දෙන ඇතුළු වෙලා කිසියම් පණිවිඩයක් මාර්ගයේ ගිහි අරගෙන ගිහිල්ලා අර නගර හිමියාට කියලා ඒ විස්තරය දැනුම් දීලා නැවත ගියපු මාර්ගයෙන්ම මෙයා පිට වෙලා යනවා. මතකද මේ සිද්ධිය? කිසියම් නගරයක් තියෙනවා. ඒ නගරයේ මැද නගර හිමියා ඉන්නවා. ඒ නගරයට ඇතුළු වෙන දොරටු 6ක් තියෙනවා. ඒ දොරටු 6 ළඟ මුරකරුවන් 6 දෙනෙක් යොදලා තියෙනවා. කිසියම් දූතයන් දෙන්නේ කිසියම් පණිවිඩයක් අරගෙන ඉතාම සත්‍ය සිද්ධියක් අරගෙන ඒක කියන්න ප්‍රවෘත්තිය කියන්න අර ගේට්ටුවෙන් ඇතුළු වෙලා ගිහිල්ලා නගර හිමියට මේක කියලා නැවත ආපු මාර්ගයෙන්ම ගිය මාර්ගයෙන් එනවා. පින්නතුනි මේ කතාවෙන් මොකක් ගැනද කියන්නේ? මේ අපේ ජීවිතය ගැන මේ කියන්නේ. අපේ ජීවිතය වගේ තමයි පින්නතුනි නගරය. ඒ නගරයට ඇතුළු වෙන තියෙන දොරටු හය මොනවද? අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය හය. එතකොට වෙච්ච සිද්ධිය සැබෑම සිද්ධිය සැබෑ ලෙසම අරගෙන යන දූතයෝ දෙන්නෙක් ඉන්නවා. කවුද ඒ දූතයෝ දෙන්නා? ඒ දූතයෝ දෙන්න තමයි සමත විදර්ශනා කියන දූතයෝ දෙන්න. අර ගේට්ටුවෙන් යනකොට ගේට්ටුවේ ඉන්න මුරකරුවා මෙයාව පරීක්ෂා කරනවා. ගේට්ටුවේ කවුද ඉන්නේ? ගේට්ටුවේ ඉන්න මුරකාරය තමයි සතිය. සතිය කියන මුරකාරය තමයි ගේට්ටුවේ ඉන්නේ. එයාගේ පරීක්ෂාව යට යනවා පාර දිගේ. ඒ යන පාර මොකද්ද? ඒ පාර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ගිහිල්ලා නගර මැද ඉන්න නගර හිමියා කවුද? විඥානය. ඒ විඥානිට මේ පණිවිඩය දෙනවා. ඒ හතරමං හන්දියක ඉන්නවයි කියලා කියනවා. ඒ හතරමං හන්දිය කියලා කියන්නේ මේ ශරීරයේ සකස් වෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප. පින්නතුනි දැන් මේ කියන්නේ ඊටාම සක්‍රීය, ඊටාම සංවේදී, සති සම්පජාන්නේ ඉහළටම දිනු කරපු පුද්ගලයාගේ ස්වභාවයයි මේ කියන්නේ. සිහිය දිනු කරපු කෙනාට යම් කිසි වෙලාවක ඈතින් රූපයක් පේනකොටම එයා නිතර සමත විදර්ශනා දෙකෙන් එන්නේ බාහිර රූපේ පේනකොටම දන්නෝ තමන්ගේ අභ්‍යන්තරයේ මේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම යා දකිනවා. පින්නතුනි බාහිරින් රූපයක් පේනකොට බොහෝ විට අපි හිතන්නේ බාහිර රූපයෙන් ය තමන්ට සැප දුක් දෙන්නේ කියලා. නේද? දැන් ඔබ හුඟා කැමති යාළුවෙක් එනවා කියමු මෙතෙන්ට. ඒකෙන් අදැක ගමන් ඔබට මොකද වෙන්නේ? සදරු වෙනවනි, සෙනහස වෙනවනි. අපි කියමු හුඟා උදව් කරපු කෙනෙක්. අපි කිමු ලංකාවේ ඉඳලම එන ඔබව බලන්න. ඔබට අවුරුදු ගාණක් උදව් කරපු හුඟාක්ම උදව් කරපු කෙනෙක්. හැබැයි කලින් දැනුම් දෙන්නෙත් නැහැ. දැන දුන්නත් ඉතින් වටිනකම අඩු වෙන්නේ නේ. දැනුම් දෙන්නේ නැහැ. එයා නොකියම එනවා. අත් දෙකට හුඟාක් ඔබ කැමැතිම කැම බීමක් අරගෙන එන්න දැන්. එනකොටම ඔබට මොකද හිතෙන්නේ? ලොකු සතුටක් නේ. ඒ වගේම ඒ එන කෙනාත් එක්ක අමනාප වෙච්ච කෙනෙක්, දැඩි අමනාප වෙච්ච කෙනෙකුත් ඔබේ ළඟම වාඩි වෙලා ඉන්නවා. එයාට මොකද වෙන්නේ? සතුට වෙනවද? එයාට සතුටක් නැහැ. එයාට අමනාපයක් ඇති වෙන්නේ. එහෙනම් පින්නතුනි මේ සතුට දුක කියන කාරණාවයි පිටස්තරින්ද? පිටස්තරින් නෙවෙයි ආවේ. පින්නතුනි ඒක ආවේ තමන් හිතන විදියට තමන්ගේ ආකල්ප තමන්ගේ ඇටිටියුඩ් එක අනුවයි ඒක උනේ. පින්නතුනි බාහිරින් රූපයක් පේනකොටම බාහිරින් දෙන්නේ වර්ණ රූපේ විතරයි දෙන්නේ. වර්ණ මාත්‍රේ විතරයි දෙන්නේ. ඒක ලැබෙන්නේ අතීත කර්ම විපාකයක් විදියට. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒ වර්ණ මාත්‍රේ දීපු ගමම මේ පැත්තේ ඉන්ද්‍රිය ටික සක්‍රිය වෙනවා. සක්‍රිය වෙලා මේ පැත්තෙන් බලන්න ගන්න විදියට නැවත ඒ දෙස බලනවා. දෙවනි පාර බලන විදිහට තමයි ඊළඟට ආමේ බිත්තියක්, මේ පුද්ගලයෙක්, මේ අම්මා, මේ මගේ යාළුවා, මේ මගේ අමනාප කෙනා කියලා දෙවනි විදිහට බලන මේ පැත්තෙන්. බලනකොටම මේ පැත්තේ ඉන්ද්‍රිය ටික නැවත සක්‍රිය වෙලා ඒ අරමුණ බාර ගන්න පුළුවන් විදියට හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් විදියට අභ්‍යන්තර ආයතන ටික සකස් වෙනවා. අන්න ඒ දෙවනි පාරට සකස් වෙන විදියට තමයි අපි සංස්කාර ගොඩනගා ගන්නෙ. එතකොට මෙන්න මේ தත්ත්වය හරියට දකින කෙනා තමයි අර නගරයේ උපමාවෙන් කිව්වේ. එයා බාහිර වර්ණ රූපේ එනකොටම වර්ණ රූපේ විතරයි කියලා මේක දැනගත්තා. ඒ බාහිර කාපු රූපය තුල යා බැසගත්තේ නැහැ. ඇයි ඒ? එයාට මේ අදහස දුන්නේ සති නැත්නම් සමත විදර්ශනා කියන දෙකෙන් තමයි මේ පණිවිඩය මෙයාට දුන්නේ. සමත විදර්ශනා සහිත නුවණින් තමයි එයාගේ අර සිහිය නැමැති මුරකරුවා තුළින් මේ හැඟීම ඇතුළට ගියේ. ඥාන බස්සේ වෙච්ච සිද්ධිය එහෙමම අනිත්‍ය දේ අනිත්‍ය හැටියටත්, අසුභ දේ අසුභ හැටියටත්, දුක් දේ දුක් හැටියටත්, සුභ දේ සුභ හැටියටත්, අසුභ දේ අසුභ හැටියට නියම විදියටම ඇතුළගෙන අර පෙන්නනෝ, පෙන්නපු ගමන් මෙයා තේරුම් ගන්නෝ ඒ අභ්‍යන්තර කෙනා නගරේ මැදින නගර හිමියා දොරටුවෙන් එළියට යන්නේ නෑ. එයා නගරයේ තුලම ඉඳගෙන වෙච්ච සිද්ධිය බලනවා. එයා පිටතට යන්නේ නෑ කියලා කියන්නේ පිටතින් ලැබෙන රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට එයාගේ හිත බැසගන්නේ නෑ. බැසගන්නේ නෑ කියලා කියන්නේ බාහිර රූපය හඳුනා ගන්න නෑ කියන එක නෙවෙයි. බාහිර රූපය අමතක කරනවා කියන එකත් නෙවෙයි. අමතක කරන්නෙත් නෑ, බැහැර කරන්නෙත් නෑ. ඒ සිද්ධිය නිසි ලෙසම උනේ මොකද්ද කියන එක දැනගන්න. දැනගත්තොත් එයා අභ්‍යන්තරය තුලම ඉන්න යා බාහිරට රැවටෙන්නේ නෑ. හැබැයි බැරි වෙලාවත් මේ නිවේදනය ගේන්නේ සමත විදර්ශනා දෙක නැති වෙලාවක නම්, සිහිය නුවණ නැති වෙලාවක නම් මේ පණිවිඩය අරන් යන්නේ මොකද්ද වෙන්නේ? එතකොට ගේට්ටුව ළඟ ඉන්නේ අසතිය නැමැති මුරකාරයන් නම්, අසිහිය නැමැති මුරකාරය නම් එයා ඇතුළු වෙනවා. ඇතුළු වෙලා නගර හිමියා නැමැති විඥාණයට මේ සිද්ධිය කියනවා. යථා පරිදි නෙවෙයි කියන්නේ, බොරු සිද්ධියක් කියන්නේ, රංගපාල කියන්නේ. කිව්ව ගම මොකද්ද වෙන්නේ? නගර හිමියා නගරේ මැද ඉන්නේ. එයාත් අර ගිහිපු පාර දිගේ මැදගෙන දොරටුනු තෙලියට ගිහිල්ලා බාහිර රූපය තුල බැස ගන්නවා. බාහ්‍ය රූපය තුළට බැස ගත්තොත් මොකද වෙන්නේ? බැස ගත්තොත් තමන්ට බෝනස් ටිකක් හම්බ වෙනවා, ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මොනවද? ජාති, ජරා, ව්‍යාධි, මරණ. බාහිරට සිත බැස ගත්තොත් මෙන්න මේ ටික නොමිලේ සපයනු ලැබේ. පින්නතුනි, මේ හැඟීමෙන් බාහිර දරුවා, පුතා, අම්මා කියන හැඟීමෙන් බාහිර බැලුවොත් පින්නතුනි, ඒ දරුවා ලෙඩ වෙනකොට, ඒ දරුවා දිරාපත් වෙනකොට, ඒ ලඩ දරුවා තමන්ගෙන් වෙන් වෙනකොට, ඇතැමිට තමන්ට කලින් මිය ගියොත් එහෙම වෙනකොට, ඒ දුක් ටිකෙන් නිදහස් වීමක් නැහැ. හරියට අර ලාම්පු දැලට දුවන සත්තු ඉන්නෝනේ, මෙරු වගේ සත්තු, කුඩා සත්තු අර ලාම්පු දැලට පහන් දැලට ගිහිල්ලා වැටෙනවා. පහන් දැලට ආසාවෙන් පහන් දැල්ලට සතෙක් ගියෝතින් ඒ සතාට මොකද වෙන්නේ? පිච්චීම වළක්වන්න බෑ. අනේ මට පහන් දැල්ල විතරයි ඕනේ, පිච්චෙන නම් බෑ කිව්වොත් මොකද? ඒක කවදාවත් වෙන්නේ නැති නේද? ඒ නිසා බුදුදහම කියලා කියන්නේ පින්නතුනි, සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ මෙන්න මේ බාහිරට හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කරන එක. බාහිර තුල අපිව හිර කිරීම ටිකෙන් ටික අඩු කරන එක. පින්නතුනි, මේකට තමයි බුදුදහමෙහි අවිද්‍යාව දුරු කිරීම කියලා කියන්නේ. නැත්තම් සම්මා දිට්ඨිය ඇති කර ගැනීම කියලා කියන්නේ, විද්‍යාව පහළ කර ගැනීම කියලා කියන්නේ. මේක පින්නතුනි මුලින් සුතමේ ඥානයේ විදියට මේ සිද්ධිය හොඳට අහලා දැනගන්නට ඕන. ඒකට කියනවා දර්ශන සම්පන්න වෙනවයි කියලා. දර්ශනේ ලබා ගන්නවා කියන්නේ මේක. හැබැයි දර්ශනේ ලබා ගන්නවා කියන එකෙන් කියන්නේ සෝවන් වෙනවා කියලා. සෝවන් වීමට කියන්නේ මොකද්ද? දිට්ඨි සම්පන්න වෙනවා කියලා. දර්ශන සම්පන්න කියන එකයි දිට්ඨි සම්පන්න කියන එකයි දෙකම. දර්ශන සම්පත්තිය කියලා කියන්නේ මෙන්න මේ process එක හරියට සිද්ධාන්තය නියම විදියටම දැනගන්නට ඕන. අන්න එහෙම දැන ගැනීම තමයි බුදුදහමෙහි පළවෙනි පියවර. ඒකට කියනවා සුතමේ ඥානය ලබා ගැනීම කියලා. ඒ සුතමේ ඥානය නැතුව අපිට මේක වඩන්න බෑ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි කියලා. දන්න කෙනාට, දකින්න කෙනාට මම මේ සද්ධර්මයේ තුල ආශ්‍රවශේ කිරීම පනවන්නේ කියලා. කුමක් දන්න කෙනාටද, කුමක් දකින්න කෙනාටද? මෙන්න මේ හේතුඵල ධම, ඇතිවීම නැතිවීම, ඉදාපච්චතාවය දැනගන්න කෙනාටයි ආශ්‍රවශය කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ දර්ශන සම්පත්‍ය ඇති කරගත්තු කෙනා සුතමේ ඥානය තුලින් ඊළඟට යලි යලිත් මේ දර්ශනේ හිතින් හිතනවා. ඒකට කියනවා චින්තාමය ප්‍රඥා කියලා. රිෆ්ලෙක්ෂන් එක. මුලින් නොලෙජ් එක අවශ්‍යයි, දෙවෙනි පියවරේදී රිෆ්ලෙක්ෂන් එක, රිෆ්ලෙක්ටින්. තුන්වෙනි පියවර භාවනාමය ප්‍රඥා. භාවනා කර කර මෙන්න මේ දැනුම ස්ථාවර කිරීම සඳහා වූ ගමනක් අපි යනවා. පළවෙනි පියවර මොකද්ද? සුතමේ ඥානය, දැනුම ලබා ගන්න එක. දැන් ඔබ මේ කරන්නේ ඒක. ඒ වගේම චින්තාමය ප්‍රඥා දෙවෙනි එක, ඒ අහපු දෙයට අනුව නිතරම හිතේත් එකම යොදවනවා. මෙතෙන් විතරක් නෙමෙයි, නැගිටලා ගියත්, වාහනේ පදවනකොට, ගෙදර කෑමු යනකොට, වැඩපල කරනකොට, ව්‍යායාම කරනකොට, හැම තැනදීම මේ සිද්ධාන්ත හිතේ තමයි ඇයිනේ. ඊළඟට ටික ටික භාවනා කර කර, සමත භාවනා කර කර, විදර්ශනා භාවනා කරමින් ටිකෙන් ටික මේක දියුණු කරන මනසත් එක්ක. පින්නතුනේ කාලයක් යනකොට ධර්මයයි තමන්ගේ ජීවිතයයි එකක් බවට පත් වෙනවා. දැන් අපි සමාදන් වෙච්ච දවසට විතරයි ධර්මයේ. ඇතැම් විට සමාදන් වල යනකොටම ධර්මශාලාන් හැටික තියලත් යනවනේ. පින්නතුනේ අපි මේ පියවර ටිකෙන් ටික ඉදිරියට යනවනම් අපි ධර්මත් එක්කමයි යන්නේ. අපි හුස්ම ගැනීම වගේ දෙයක් වෙනෝ ධර්මයේ හැදිරීම. අන්න එහෙම වුණොත් තමයි පිනතුනේ අපේ ජීවිතය තුළ වෙනසක් දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. තමන්ටම තමන්ගේ ජීවිතේ එන්නේ නම් සතුට දැනෙනවා තමන්ට. තමන් වයසට යෑම, ලෙඩවීම, ශරීරයේ දිරාපත් වීමට වඩා වේගයෙන් තමන්ගේ සතුට වැඩිවීමක් තමන්ට දැනෙනවා. අන්න ඒ සතුට දැනෙනකොට තමන් ධර්මයේ එක්කම ඉන්නේ. නිතරම තමන්ට මේ හේතුඵල ධහම පේන ගන්නවා. ඇතිවීම නැතිවීම පේන ගන්නවා. ඒ පෙනීමත් එක්කම පින්නතුනේ ඒ දකින නුවණින් දකින අවස්ථාවේදී ඔබට ඔබේ මහලු බව දැනෙන්නේ නැහැ. ඔබේ වයස ඉවරට ඔබට දැනෙන්නේ නැහැ. ඔබේ ඇඟේ බරපතල රෝගයක් තියෙන පුළුවන්. ඒ රෝගියත් ඔබට ඒවලක දැනෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒවලක පින්නතුනේ ඔබ මරණයට පත් වුණොත් ඒ මරණ දුකත් ඔබට නැහැ. ඒ මරණයත් ඔබ ඉක්මවල තියෙනවා. උදාහරණයක් කියන්නම්. දැන් ඔබ දැඩි හිසේ රදයකින් ඉන්න අවස්ථාවක් ගන්න බලන්න. ලොකු හිසේ රදයකින් ඉන්නේ. ඒ හිසේ රදයකින් අවස්ථාවේදී අර අපි කලින් කිව්වා වගේ ඔබට ඉතාම හිතවත් ඥාතිවරයෙක් දුර ඉඳලා එනවා. දැන් මේ හිසේ කෙසක් අල්ලගෙන යන්නේ මගේ හිසේ අමාරුවේ කීකේ ඉන්නේ. එතකොට අර ඥාතිවර එනකොටම ඔබට මොකද වෙන්නේ? හිසේ රදේට මොකද වෙන්නේ? හිසේ රදේ කොහේ ගියත් දන්නේ නැහනේ. ඇත්තෙම පිනතුනේ හිසේ රදේ අඩුවීමක් නෙවෙයි උනේ. ඊට වඩා ප්‍රබල ලෙස අර සංඥාව සතුරු සහගත සංඥාව ප්‍රබල වුණා. ඒ නිසා අරක ඔබට යටපත් වෙලා ගියා. දැන් බලන්න උදාහරණයක් ඇරෙන මල ගියක් ගන්න බලන්න. ඔබේ ළඟම ඥාතියෙක් මිය ගිහිපස්සාවක් බලන්න. ඔබ දැන් මරණේ ළඟ අඬන ඉන්නේ. ඔබ දවසක් හරි දෙකක් හරි දිගට මඬන දින්නේ. කවුරු හරි ආවොත් ඉස්සරහට ගිහලා අඬනවා නේ නං ගියේ බලන්න අම්මට වෙච්ච දේ කියලා. ඊට පස්සේ ආයෙ පිටිපස්සට යනවා. කවුරු හරි විහිළුවක් කරොත් හිණ වෙනවනේ. එහෙමත් වෙනවනේ නේ. පින්නතුනි බලන්න. අර එකම හිත ඒක දකිනකොට ඒකට අනුව ඉන්ද්‍රිය ටික සක්‍රිය වෙනවා. අනිත් පැත්තෙන් වෙනස් වෙනවා. පින්නතුනි එහෙනම් පින්නතුනි ඒ සාමාන්‍ය විහිළු තහලුවකදී සාමාන්‍ය කෙනෙක් දකිනකොට අරතරම් දුකක් අපට යටපත් වෙන සතුට ඉස්මතු වෙනවා නම් පින්නතුනි මේ ලෝකෝත්තර ධමයක් මේ ආධ්‍යාත්මික මානසික දියුණුවීමේ ප්‍රඥාවේ ඉහළම ප්‍රමිති ටික ඔබට මනසින් වැටහෙනකොට ඔබට එහෙනම් අනිත් දුක්ඛම් කඩලු ටික අඩු කරන්න බැරිද? පින්නතුනි බන්දුල මල්ලිකාව කියලා කියන්නේ බන්දුල මල්ලිකාව කියලා කියන්නේ තමන්ට දරුවන් කී දෙනෙක් හිටියද? ඔව් 16 බැගින් නියුළු 16 බැගින් දෙගොල්ලක් හිටියේ. 16 දෙවරක් දෙකෙන් වැඩි කර එන ගාන. පින්නතුනි මේ දරුවෝ ටික ඔක්කොමයි තමන්ගේ ස්වාමියේ බන්දුල සේනාධිපතියයි 33 දෙනාම පින්නතුනි එක මොහොතේ මියගිය එක යුද්ධයෙන් උපක්‍රමශීලී යුද්ධයකදී මරණයටපත් වුණා. ඒ සිද්ධිය අහන්න ලැබෙනකොට බන්දුල මල්ලිකාව හිටියේ ස්වාමීන් වහන්සේලට දානය බෙදමින් හිටියේ. පින්නතුනි ඒ නිවේදනයත් බලලා නිවේදනය කොලයක ලියුමක් හැටියට හම්බුනේ. ඒකත් කියවලා ඒකත් ඉනේ තියාගෙන දානය බෙදමින් හිටියා. පින්නතුනි බලන්න අපි හිතනවා අපට කෑමක් බීමක් නැති වෙන එක දුකක් කියලානේ. අපි හිතනවා අපට රැකියාවක් නැතිවීම දුකක් කියලා. හැබැයි පින්නතුනි ඒ දුක් ටික තියෙන වෙලාවකදී බලන්න ඔබේ ළමේ පුතෙක් දුවෙක් මිය ගියෝතින් ඔබට අර කන්න බොන්න ටික නැති වෙන එකද දුක? රැකියාව නැති වෙන එකද දුක? දරුවෝ නැති වෙන එකද දුක? දරුවෝ නැති වෙන එක තමයි පින්නතුනි උහුල ගන්න බැරි දුක ඔබට. පින්නතුනි කිසා ගෝතමී බන්දුල මල්ලිකා වැනි අය මේ දැඩි දුක් වලින් නිදහස් වෙච්ච අය. පින්නතුනි අරතරම් දුකකින් නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණා නම් ඔබට හිතෙනවද ඔබේ මේ දැනට ගෙදර දොරේ තියෙන දුක්ඛම් කටලො ටික ඔබට නැති කරගන්න බැරි වෙයි කියලා? පින්නතුනි අනිත් සියලුම දුක් සමුදාය අපට නැති කරන්න පුළුවන් ධමයක් තමයි අපට මේ ලැබිලා තියෙන්නේ. පින්නතුනි මේ අවස්ථාව මගේ හැරගන්න එපා. මේ අවස්ථාව අපි ලැබුණේ හුඟක් සතර පින් කළා ඒ පිනේ ඉහළම ප්‍රතිඵලය තමයි ඔබ මේ දැන් මේ අවස්ථාවේදී ලබමින් ඉන්නේ. හැබැයි ඒ පින විතරක්මදි. ඒ පිනට තව කාරණයක් එකතු වෙන්න ඕන. ඒ මොකද්ද? ඔබ දක්ෂ වෙන්නට ඕන. දැන් ඔබ ඉන්න ගෙදර, ඔබ ඉන්න ඉඩමේ ඇතැම් විට ඔබේ පිනට ලැබෙලා තියෙන පුළුවන් ලෝකේ වටිනාම මැණිකේ ඉඩමේ තියෙන පුළුවන්. හැබැයි මේ මැණික නිකන් පොළේ මුඩට එන්නේ නැහැ. ඔබ දක්ෂ වෙන්නට ඕන, ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. ඒ ඉඩමේ තියෙන මැණික ඉස්මතු කරලා ගන්න. පිනෙන් අර්ථ ගෙනලා දුන්නා. හරි, එකතරා කාරණයක් කියනෝනේ. මේ එක්කෙනෙක් දෙවියන් වහන්සේට නිතරම යාඥා කරනවලු, අනේ මට ස්විප් එකක් ඇදෙන්න කියලා. දිනපතාම දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා යාඥා කරනවලු. ඉතින් බැරිම දැන ඉතින් දෙවියන් වහන්සේ කතා කරලා තියෙනවා මෙයාට. කතා කරලා මොකද කියලා තියෙන්නේ? ඔබ ස්විප් එකක් ගන්න කියලා. ස්විප් එකක් නොගෙන කොහොමද දෙවියන් වහන්සේ ඇදලා දෙන්නේ? පින්නතුනි, අන්නේ වගේ තමයි අපිට පින්නතුනි අපේ පැත්තිනුත් යම්කිසි උත්සාහයක් දක්ෂතාවයක් දරන්න වෙනවා. අපට මේ පිනින් ලැබිච්ච දේ ටික විතරක් පින්නතුනි අපට මදි, ප්‍රමාණවත් නැහැ. ඒකට මේ පිනක් නැතුවත් බෑ. ඒ පිනට පින්නතුනි අපේ දක්ෂතාවය, අපේ කුසලතාවය, අපේ බුද්ධිය කියන මේ කරුණු එකට එකතු වෙනට ඕන. ඒ කරුණ එකට එකතු වෙන පින්නතුනි වයස ගැටලුවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 7දී සෝවාන් වෙච්ච රහත් වෙච්ච අය හිටියා. අවුරුදු 20දී නිවන් දැකපු අය හිටියා. අවුරුදු 40දී නිවන් දැකපු අය හිටියා. අවුරුදු 60දී නිවන් දැකපු අය හිටියා මහණ වෙලා. අවුරුදු 80දී මහණ වෙච්ච බක්කුල හාමුදුරුව රහත් වුණා. අවුරුදු 100දී මහණ වෙච්ච අය හිටියා. පින්නතුනි අවුරුදු 120දී මහණ වෙච්ච සෝනා මෙහෙණිය රාජ හාමුදුරුව වගේ අය හිටියා. ඉතින් ඔබ හිතනවාද ඔබ ප්‍රමාදයි කියලා? අනේ දැන් මට වයසයි, දැන් දුර්වලයි, දැන් 65යි 70යි එහෙම කියලා. පිටින් අපි කාටවත් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපේ මනස අපි ශක්තිමත්. කායිකව දුර්වල වෙන්න පුළුවන්. හැබැයි මනසින් පින්නත් ඔබ ඉතාම ශක්තිමත් මනසක්, බුද්ධියක් අරගෙන තමයි මේ ලෝකෙට ආවේ. ඒ ආපු භවයේ සංකේතය තමයි ඔබ මේ ධහම වෙත ඇවිල්ලා ඉන්නේ, මේ බණ අහන්නේ. ඒක ආපු බව හංගවන, ඒක ඒ කුසලය සමන්ගේ රැගෙන ආපු බව ප්‍රදර්ශනය කරන ලක්ෂණය තමයි ඔබ මේ බණ ඇසීම කියලා කියන්නේ. ඒ නිසා අන්න ඒ ධහමෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපේ ජීවිතයට අතිශය වැදගත් සූත්‍රයක් තමයි අප මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. ගිරිමානන්ද සූත්‍රය අංගුත්තර නිකායේ දසක නිපාතේන ගිරිමානන්ද සූත්‍රයයි අපේ මාතෘකාව. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන කාලයක දිනක් ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ස්වාමීනි භාගතුන් වහන්සේ ගිරිමානන්ද හාමුදුරුවන්ගේ පැලේ ඉන්නේ, බොහොම අමාරුවෙන් ඉන්නේ, උන්වහන්සේ වෙත වැඩම කරොත් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කළා, ආනන්ද මේ දස සංඥා ඉගෙන ගන්න, දස සංඥා දැනගෙන ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරන්ට මේක කියන්න කියලා. මොනවද දස සංඥා කියලා කියන්නේ? කත මේ දස අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා. මේ හැටියට ගිහිල්ලා ආනාපාන සතිය දක්වා තියෙන සංඥා 10ක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ප්‍රකාශ කළා. පින්නතුනි, සංඥා කියලා කියන්නේ මොනවද? සංඥා කියලා කියන්නේ හැඟීම්. පින්නතුනි, අපේ සිතත් එක්ක එකට යන යමක් හඳුනා ගන්න ස්වභාවය. යමක් හඳුනා ගනේද යම් සංජානාති, යමක් හඳුනා ගන්නවද, අන්න ඒ අනුව තමයි අපි විතර්කණය කරන්නේ. ඒ නිසා හඳුනා ගන්න දේ හරියට හඳුනා ගත්තොත් අපේ අනේ සියලුම දේවල් සාර්ථක වෙනවා. හඳුනාගත්තු එක වැරදුනොත් මොකද වෙන්නේ? ඒකට කියනවා පින්නතුනි සංඥා විපල්ලාසය කියලා. දැන් බොහෝ දෙනෙක් පංච උපාදානස්කන්ධය ඉගෙන ගන්න අය රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ ඉගෙන ගන්න බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ පහම දුරු කරන්න ඕන කියලා. සාමාන්‍ය බුදුහාමුදුරුව පංචබනස්කන්ධයේ ආස්වාදය දැනගන්න, ආදීනව දැනගන්න, සමුදය දැනගන්න, අත්ංගමේ දැනගන්න, නිස්සාරයෙන්ට පත් වෙන කියලා දේශනා කළා තියෙනවා. වරක් දෙවියෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට දේශනා කරනවා, හිතට එන සියලුම සිතීලි මම බැහැර කරන්න කියනවා අය කියලා. බුදුහාමුදුරුවෝ ඒක පිළිගත්තේ නැහැ. යම් යම් සිතවිල්ලකින් සංඥාවකින් තමන්ගේ හිතේ රාග ද්වේෂ වැඩි වෙනවා නම් අන්න ඒ සංඥායි ඒ විතරකයි දුරු කරන්න ඕන. හැම විතරකම දුරු කරන්න කියලා නැහැ. හැම සංඥාම දුරු කරන්න ඕනේ නැහැ. යම්මක් හඳුනා ගන්නකොට, යමක් ගැන හිතනකොට අපේ හිතේ රාගය වැඩි වෙනවා නම්, ද්වේෂය වැඩි වෙනවා නම්, මෝහය වැඩි වෙනවා නම් අන්න ඒ විතරක ඒ සංඥා දුරු කරන්න ඕන. යම් කිසි සංඥාවක් සිතවිල්ලක් හඳුන ගැනීමක් කරනකොට අපේ හිතේ රාග ද්වේෂ මොහ අඩු වෙනවා නම්, කුසල් වැඩි වෙනවා නම්, විදර්ශනා නුවණ දියුණු වෙනවා නම් අන්න ඒ සංඥා අපි දියුණු කරන්න ඕන. ඒ සංඥා වඩන්නට ඕන. හිතත් එක්ක එකට යන කරුණු හතක් ගැන අපි ධර්මයේ සඳහන් වෙනවා. ස්පර්ශ, වේදනා, සඤ්ඤා, යම් චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර කියලා. එතකොට ස්පර්ශය ඇති වෙනවා, වේදනා, සඤ්ඤා, ඒ වගේම සිතුවිලි, ඒකාග්‍රතාව, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියන මෙන්න මේ හතම එකට යන්නේ. මේවට කියනවා සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලා. එතකොට සිත යම්සි වෙලාවක නම් තියෙනවා නම් මේ හතත් අනිවාර්යයෙන්ම තියෙනවා. මෙන්න මේ හතේ සබ්බචිත්ත සාධාරණ හත පැත්තට එක හොඳ එකක් ලං කරෝතින්, සංඥාව හොඳ වුණොතින් ඒ සංඥාවත් එක්ක අනිත් එක ඔක්කොමත් හොඳ පැත්තට යන්නේ. සංඥාව වැරදුනොතින් සංඥා වැරදෙන එකට අපි කියනවා සංඥා විපල්ලාසය කියලා. සංඥා විපල්ලාසය, විපල්ලාසය කියන්නේ මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කියන එක, වැරදි විදිහට තේරුම් අරගෙන සිටීම. විපල්ලාස හතරක් ගැන බුදු සමයේ කියනවා. මොනවද? අසුබදී සුබ හැටියට බැලීම. ඒකට කියනවා අසුබේ සුබ සංඥාව කියලා. ඒ වගේම විපල්ලාසයක් තියෙනවා දුක්දේ සැප හැටියට හිතනවා. ඒකට කියන්නේ දුක්ඛේ සුඛ සංඥාව කියලා. ඒ වගේම අනිත්‍යදේ නිට්ඨ හැටියට හිතනවා. ඒකට කියනවා අනිච්චේ නිච්ච සංඥාව කියලා. ඒ වගේම අනාත්මදේ ආත්ම හැටියට හිතනවා. අනත්තේ අත් සංඥා. අසුභේ සුභ සංඥාව, දුක්ඛේ සුඛ සංඥාව, අනිච්චේ නිච්ච සංඥාව, අනාත්මේ ආත්ම සංඥාව. මෙන්න මේවට කියනවා සතර විපල්ලාස කියලා. පින්නතුනි, සමස්ත බුදුදහමම තියෙන්නේ මෙන්න මේ විපල්ලාස හතර දුරු කරන්න. බුදු සමයේ තියෙන සීලොම ඉගැන්වීම් සතර සතිපට්ඨානය තුල කැටි කරන්න පුළුවන්. මොකටද සතර සතිපට්ඨානය කියලා කියන්නේ? කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. කායानुපස්සනාවෙන් කය ගැන නුවණ සිහිය දිනු කිරීමෙන් මොකද වෙන්නේ? කය ගැන සිහිය නුවණ දිනු කිරීමෙන් වෙන්නේ අසුභේ සුභ සංඥාව දුරු කරන එක. තමන්ගේ ශරීරයේ තේරුම් ගන්න මේකේ ස්වභාවය එළියට එනවා. මේක නියම විදියට පෙන්වලා දෙනවා දැන් මොකද්ද මේ දරාගෙන ඉන්නේ කියලා. ඒ වගේම වේදනානුපස්සනාව වඩනකොට දුක්ඛේ සුඛ සංඥාව, දුක්දේ පිළිබඳව තියෙන සැප කියන විපල්ලාසය දුර වෙනවා. චිත්තානුපස්සනාව වඩනකොට අනිත්‍ය දේ පිළිබඳව නිත්‍ය සංඥාව දුර වෙනවා. ධම්මානුපස්සනාව වඩනකොට අනාත්ම දේ පිළිබඳව තියෙන ආත්ම සංඥාව, මේ ශරීර අභ්‍යන්තරය තුල තමන්ට පාලනය කරන්න පුළුවන් දෙයක් තියෙනවායි කියන වැරදි හැඟීම දුරු වෙනවා ධම්මානුපස්සනා වැඩීමේ ප්‍රතිඵලයක් විදියට. පින්නතුනි, මේ දස සංඥාවලින් කරන්නේ මෙන්න මේ විපල්ලාස දුරු කරන එක. මේ විපල්ලාස දුරු කරන්නම් පින්නතුනි තමන්ගේ අභ්‍යන්තරයේ මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තමන්ට ලෝකය ගැන දැක්මක් තියෙනට ඕන. අර්ම මුලින්ම සඳහන් කළ ආකාරයට ඇත්තටම අපේ ජීවිතයේ මොකද්ද වෙන්නේ කියන එක ගැන දර්ශන සම්පත්තිය ඇතුව යන්නට ඕන. මුලින්ම පහන දැල්ව ගන්න ඕනේ මේ අඳුර යන කලින්. නැත්තම් තමන් නොගිය තැනකට යන්න කලින් මොකද්ද මුලින්ම කරන්න ඕන? මුලින්ම මැප් එක ගන්න ඕන, ඇඩ්‍රස් එක ගන්න ඕන. නැත්තම් GPS එක ගහ ගන්න ඕන. නැත්තම් කොච්චර වේගෙන් drive කළත් යන්නේ නැමන්නේ. ඈ? අර කවුද මාරපණ ගියා වගේ වෙනවා. පින්නතුනේ අපි වේගෙන් පදවන්න කලින් සමත විදර්ශනා භාවනා කරන්න කලින් යන්න ඕන මාවත මොකද්ද? ඒ යන මාවතේදී තමන්ට හමු වෙන මගසලකුණු මොනවාද කියන එක ගැන පැහැදිලි දර්ශනයක් තමයි තියෙනට ඕන. නැත්තම් මොන හරි දෙයක් කරන්න පුළුවන් ඒවලට අකුසලයක් යටපත් කරගෙන ටිකක් වෙලින්න පුළුවන් ඉච්චරයි. ආයෑ පින්නතුනේ හොද හොද මඩේ දාන වගේ වෙන. අපට ලොකු පැහැදිලි ආධ්‍යාත්මික දියුණුවක් අපේ ජීවිත තුල ප්‍රකට වෙන්නේ නැහැ දර්ශන සම්පත්තියක් නැතුව වඩන ධමයක් තුලින්. ඒ නිසා පින්නතුනේ දර්ශන සම්පත්තිය කියලා කියන්නේ හේතුඵල ධම පිළිබඳව, ඉදාපච්චිතාවේ පිළිබඳව, ඇතිවීම නැතිවීම පිළිබඳව පැහැදිලි දැක්මක් අපේ ජීවිතය තුල තියෙනට ඕන. අන්න ඒක තමයි පින්නතුනේ මේ දස සංඥාවලින් පළවෙනි සංඥාවෙන් කරන්නේ. ඒක ඉතාම වැදගත්. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුබ සංඥා ආදී සංඥා ගැන සඳහන් කරද්දී මුල්ම සංඥාව විදියට මුලින්ම ඇති වෙන හඳුනා ගැනීම විදියට දක්වලා තියෙන මොකද්ද? පින්නතුනේ අනිත්‍ය සංඥාව. මේක හොඳට තේරුම් ගන්න. මේක තේරුම් ගැනීම මතය පින්නතුනේ මේ එකක් තේරුම් ගත්තත් Tamanta ani 10ම කියලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි අනිත්‍ය කියන එකේ තේරුම හොඳට Taman දැනගන්නට ඕන. දැන් බොහෝ විට අපට දේශනාවලදී ඇහෙනවා අනිත්‍ය වඩන්න, අනිත්‍ය වඩන්න, අනිත්‍යයි කියලා බලන්න කියලා කියනවා. හැබැයි අනිත්‍ය කියලා කියන එකට මොකද්ද කියන හරියට ඩෙෆිනිෂන් එකක් ඒ දේශනාවලින් ප්‍රකට වෙන්නේ නැහැ. පින්නතුනේ මොකද්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? මොකද්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? උදාහරණයක් කියනවා. මොකද්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? අරමුණක් එක තමයි යන්නේ. ඇත්තම හිත පාදකවන යන්නේ කොහොමද? හිත මුල් වෙලා තමයි අපිට කොහොමද දැනෙන්නේ ලෝකය ගැන. හිත නැති තැනක අපිට මේ මුකුත් කතා කරන්න බෑනේ. රූපයන් දැන් මේ බිත්තියක් තියෙන එක කතා කරන්නේ අපි හිතක් එක්කනේ. හිත ඇතුළු පංච බන සංදේම එක තමයි මේ බිත්තියක් කියන එක තියෙ කියලා හරි නැtei කියලා හරි කතා කරන්නේ අපි. ඉතින් ලෝකේ ඕනම දෙයක් ප්‍රකටවන්නේ හිත මත තමයි. චිත්තේන නියති ලෝකෝ, චිත්තේන පරිකස්සති වොම කියලා කියන හිතෙන් තමයි මේ ලෝකේ රැගෙන යන්නේ. හැබැයි අනිත්‍යතාවය ඔබතුමා භාගයක් හරි කියුවෙක හේතු ඇති විට ඇති වෙනවා කියන කතාව හරි. හැබැයි ඒක හරියට මේකත් තේරුම් ගන්නට ඕන. අනිත්‍යතාවය පිළිබඳව අපි දැනට හිතාගෙන ඉන්න තේරුමත් අපි ඉස්සෙල්ලා මෙවසල බලමු. සාමාන්‍යයෙන් අපි අනිත්‍යතාවය කියලා කියන්නේ වෙනස් වීමටනේ. දැන් මේ ගොඩ නැගිලා කැඩිලා යනවා. අපි වයසට යනවා. අපි ටිකෙන් ටික දුර්වල වෙනවා. අපි මරණයටපත් වෙනවා. මේවා කවදා හරි අලු දූවිලි වෙල යනවා. අපි මේක තමයි දැන් මේ හේතු ටික තියෙනවා. මේ ලෑලි ටික මේවා ටික ඔක්කොම තියෙනවා. ලෑලි ටික නැති වුණොත් ගේ නැති වෙනවා. අපි සාමාන්‍යයෙන් මේක තමයි සාමාන්‍යයෙන් අනිත්‍ය කියලා හිතන් ඉන්නේ. මේකේ තියන්නේ ඡායාවක් තියෙනව නැත්තේ නෑ. හැබැයි පිනතුනේ සම්පූර්ණම අර්ථයෙන් නෙවෙයි මේක. බුදු දහමෙහි අනිත්‍යතාවය යදනිච්ඡං යම අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියනවා. යම් කිසි කෙනෙක් අනිත්‍යතාවයේ තීරුම් ගත්තොත් එයා දුක තීරුම් ගත්තත් වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් දුක තීරුම් ගත්ත නම් එයා අනාත්මතාවය තීරුම් ගත්ත වෙනවා. අනිත්‍ය තීරුම් ගන්න කෙනා දුක තීරුම් ගන්න අනාත්මතාවය තීරුම් එකකින් නවතින්නේ නැහැ එයා. හැබැයි බොහෝ දෙනෙක් අනිත්‍යතාවය කියලා හිතන්නේ විපරිණාමයට වෙනස් වීමට. විපරිණාමයයි අනිත්‍යයයි කියන්නේ සම්පූර්ණම දෙකම සමාන නැහැ. දැන් වෙනස් වීම ඔබට දුකයිද හැම වෙලාවෙදිම? ඔය දැන් ඔබ ලෙඩ වෙලා හිටියා කියමු. ලෙඩෙන් සනීපුණා කියමු. ඉතින් විපරිණාමයක් නේකනේ, වෙනස් වීමක් නේනේ. දුකද ඒක? දැන් ඔබේ කුඩා ළමයි ඉන්නවා, ධන ගන්න ළමයි ඉන්නවා. ඒ ළමයා අවුරුදු දෙකකින් අවුරුදු දෙකම අරගෙන ඇවිදිනවා. වෙනස් වීමක් නේ. ඔබට දුකයිද? අනේ මේ දරුවෙ නැගිටින පටන් ගන්නත් දැන් ඉතින් හරි දුක අඬනවද? පින්නතුනි විපරිණාමය කියන එක හැම තැනදීම දුකක් වෙන්නේ නැහැ. හැබැයි පින්නතුනි අනිත්‍යතාවය කියන එක අනිත්‍යතාවය ලක්ෂණ නිසා ඒක හැම තැනදීම දුකයි. දැන් උදාහරණයක් විදිහට දැන් මේ පාත්‍රයේ කැඩිලා බිඳලා යනවා කියන එක අපිට පින්නතුනි හිතාගන්න පුළුවන්. ලෝක විද්‍යාඥයනොත් ඇටම් එක බෙදලා ඊටාම සියුම් විදියට පරමාණු බෙදලා මේවල වෙනස් කරනවා. මේ වෙනස් වීම පෙන්වලා තියෙනවා. මේ විපරිණාමය මේක අනිත්‍යතාවය නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ කියන වෙනස් වීම තේරුම් ගත්තේ කොයි වෙලාවෙදද? බුද්ධාතර පත්තිමේදීද? මේ කියන විපරිණාමය තේරුම් ගත්තේ වෙනස් වීම. ගිහිගෙන් නික්මෙන්න කලින් සතර පෙර නිමිති දැක්කනේ. ලෙඩෙක් දැක්කා, මලමිණියක් දැක්කා නේද? මහල්ලෙක් දැක්කා. මේ විපරිණාමය දැක්කේ. ඒ විපරිණාමය දැකපු සිද්ධාර්ථ තාපසය තමයි ගිහිගෙන් නික්මෙලා බුද්ධත්වයට පත් වෙලා කිව්වේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුම් උදපාදේ, ඥානං උදපාදේ, පඤ්ඤා උදපාදේ, විඤ්ඤා උදපාදේ, ආලෝක උදපාදේ කියලා. මේ මොකද බුදුහාමේ දේශනා කරන්නේ? මට කලින් පෙර නොතිබූ විරෝ නුවණ ප්‍රඥාවක් ආලෝකයක් පහළ වුණා කියලා. එතකොට අර ඡන්නයමතියකින් දැනගත්තු දේ බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී දැකපු දේ සමානද? ඒක සමාන නම් පින්නතු න්‍යාය අරකතාව කියන්න ඕනේ. ඒ බුද්ධත්වයට පත් වීමේදී තේරුම් ගත්තේ අමුතුම දර්ශනයක්, අලුත්ම දර්ශනයක්. ඒ දර්ශනය මොකද්ද? ඒ දර්ශනය තමයි පින්නතුනි අස්මින් සතේ ඉදං හෝති, අස්මින් අතේ ඉදං හෝති. මේ හේතු ටික තියෙනකොට හිත තියෙනවා, හේතු ටික නිරුද්ධ වෙනකොට නැති වෙනවා. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යම් හේතුවකින් දෙයක් හටගත්තනම් හේතු ටික නිරුද්ධ වීමත් එක්ක මේක නැති වෙනවා කියන කාරණේ. පින්නතුනි මේක තවත් මම පැහැදිලි උදාහරණෙන් ඔබට කියන්නම්. දැන් මෙතන අපි දැන් මේකෙන් මේ පින්නතුන් භාවිත කරන්න ගන්නේ. දැන් මේකෙන් මේ සම්බ්‍යක් කරන්නේ. ඇහුණනේ මේක ඔබටනේ. එතකොට අනිත්‍යතාවයේ සාමාන්‍යයෙන් ලෝකේ කියන අය කියන්නේ මේ පාත්‍රය කැඩිලා යනෝ, මේකත් කැඩිලා යනෝ, මේ සම්බ්‍යක් ඉවර වුණා, මේ සම්බ්‍ය හිච්ච මාගේ කනක් කවදා හරි දවසක දිනාපත් වෙනවා. පින්නතුනි මේක තේරුම් ගන්න පුළුවන්, මේක අමාරු නෑ. එහෙනම් අමාරු මොකද්ද? මේ ශබ්දයේ පින්නතුනි මේ ශබ්දයේ තේරුම් ගන්න එකේ අමාරු. ශබ්දය කියන්නේ මේ ශබ්දය කලින් තිබෙන්නේ නෑ. මේ හේතු ටික එකතු වෙන තැනදී ශබ්දය හටගත්තා. හේතු ටික නිරුද්ධ වෙච්ච තැන මේක නිරුද්ධ වෙලා ගියා. මේ පාත්‍රය කැඩිලා යනවා, මේ ලී කැල්ල කැපිලා යනවා කියන එක තේරුම් ගන්න ලේසි. හැබැයි මේ අස්මින් සති දන් හෝති, අස්මින් අසති දන් හෝති කියලා කියන්නේ මෙන්න මේ මොහොතට හටගත්තු මේ සිද්ධාන්තය පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධුණා කියන එක. මේකට බුදු සමයෙන් කියන්නේ අහොත්වා සම්බුතං පුත්වා නබවිසති කියලා. පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. දැන් ඔබට මේ දෙකේ වෙනස තේරුණාද පොඩ්ඩක් හරි? දැන් තවත් උදාහරණයක් ගන්න. මේ ශබ්දය බලන්න. කොහොම කළා? මේ ශබ්දය තියෙනවද? මේ තියෙන්නේ? නෑ කිව්වොත් ඒකත් අන්තයක්. ඒක උච්ඡේද දෘෂ්ටිය. ඇත කිව්වොත් ඒක සාස්ත්‍ර දෘෂ්ටිය. ඒ දෙකෙන්ම මිදින තමයි දික්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන්නේ. ඇත කිව්වත් ඔබ අන්තයක ඉන්නේ, නැත කිව්වත් අන්තයක ඉන්නේ. මේ දෙකෙන්ම මිදුනට පස්සේ තමයි මධ්‍යම ප්‍රතිපදාවක් ලැබෙන්නේ. පින්නතුනි, හේතු වල හේතු තියෙනකොට හට ගැනීම දකින කෙනා නැත කියන උච්ඡේද දෘෂ්ටියට යන්නේ නැහැ. හේතුටක එතනම නිරුද්ධ වෙන බව දකින කෙනා ඇත කියන සාස්තන්තයට යන්නේ නැහැ. මේ අන්ත දෙකම පින්නතුනි එකම දර්ශනයකින් දුර වෙනට ඕන. අන්න ඒ දර්ශනය ඇති කරගන්න ක්‍රමයයි මෙන්න මේ අනිච්ච සංඥාවෙන් අපට මුලදෙම කියන්නේ. පින්නතුනි අනිත්‍යතාවය කියලා කියන අපි රූපයක් දකිනකොට ඒක පෙර නොතිබීම මේ මොහොතේ හේතු ටිකක් එක්ක මේක හටගත්තා. ඒක බලන මේ පැත්ත බලනකොටම මේ ඇති වෙච්ච එක නිරුද්ධ වුණා. පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපි කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ මුලදී අපේ රූපය පොඩ්ඩක්වත් කණ්ණාඩිය තිබෙන්නේ නැහැ. අපි යනවත් එක්කම අපේ රූපය, කණ්ණාඩිය, ආලෝකය, අපේ ඇස මේ ඔක්කොම හේතු එක තියෙනකොටම එක තැන ඒ මොහොතේ මේක හටගත්තා. අපි අයින් වෙනත් එක මොකද වෙන්නේ? ඒ මොහොතේම නැති වුණා. පින්නතුනි ඒ දර්ශන ඒ කණ්ණාඩි ළඟදී අපට දර්ශන සම්පත්තිය තියෙනවා. හැබැයි අපිත් එක මේ කණ්ණාඩි ළඟට අපේ ගෙදර ඉන්න බලපෙටියක් ජීවත් මොකද වෙන්නේ? පූසත් ජීවත්. එයාට ලොකු ගෝරියක් ඒත් එකනේ. එයා හිතන්නේ යන්න කලින් මේකේ තිබුණා කවුරු හරි වුණා තව කෙනෙක් ඉන්නවා. එයාවට පස්සේ ඇදලා ගන්නත් බෑ. දැන් අරකට බොරනවා පවුරු ගහනවනේ. එයාට ලොකු ප්‍රශ්නයක්. ඇයි ප්‍රශ්නේ? එයා හිතන්නේ මොකද එයාට යනකොටම පේනෝ මේක. පේනකොට එයා හිතන්නේ මේක ඇතුලේ ඉන්නවා කියලා. ආවට පස්සේ මේක නැති වෙනවා කියලා බලන්න නුවණක් එයාට නැහැ. දැන් අපිට මොකද වෙන්නේ? අපට නුවණක් තියෙනවා. ඒ අපට නුවණ තියෙන අපි වීඩියෝ කරලාද? අපි කාට හරි කියලා වීඩියෝ කරලා ධනිය බලන්න නැති වෙනවද තියෙනවද කියලා මගේ රූපය කියලා. අපි එහෙම බලන්නේ වීඩියෝ කරලාද? නෑ. අපි බලන්නේ කොහොමද? නුවණින් බලන්නේ. අපට නුවණක් තියෙනවා. අපි දන්නවා කණ්ණාඩි ළඟට යනකොටම රූපය ඇති වෙන්නේ, එනකොටම අයින් වෙනවා. හැබැයි අපි එනකොටම අයින් වුණු නිසා කණ්ණාඩියත් එක්ක අමනාප වෙනවද අපි? කන්නඩිය කුඩු කරනවද? කන්නඩියකට ආයි නොගිහිලා ඉන්නවද අපි? අනේ බලන්න උදේ ගියපු රූපේ එනකන් හිටියේ නැහැ, ඉනිසා ආයි නම් කන්නඩියකට යන්නේ නැහැ කියලා කියනවද? නැවත නැවතත් යනවා අපිනේ. ඒ යන්නේ පින්නතුණේ කලින් තිබිච්ච කන්නඩිය රූපේ බලන්නද යන්නේ අපි? නැහැ. කලින් තිබිච්ච කන්නඩිය රූපේ බලන්නේ නෙවෙයි අපි යන්නේ. එහෙනම් මොන රූපේ බලන්නද යන්නේ අපි? ඒ ගියාට පස්සේ ඒ මොහොතේ හේතු ටිකක් එක්ක ඇතිවන කණ්ණාඩිය බලන්නයි අපි යන්නේ. පින්නතුනි රහතන් වහන්සේ කෙනෙක් අම්මා බලන්න තාත්තා බලන්න යන්නේත් ඔහොම. අපි අම්මා බලන්න යන්නේ කොහොමද? අපි අර කලින් අන්තිමට දැකපු අම්මා බලන්න තමයි අපි යන්නේ. අර බලු පැටිය කූස් පැටිය කණයි ළඟට යන්නේ. අර එද්දි අන්තිමට හිටිය බල්ලා ඇරමිට කෑම කමින් හිටියේ නම් ඒ බල බහන් තමයි යන්නේ. අපිත් පින්නතුනි කණ්ණාඩි ළඟට නොරෙවුණාට දැන් ගෙදර යන්නේ එනකොට තිමිච්ච ගෙදර බලන් තමයි යන්නේ. පින්නතුනි මෙන්න මේක තමයි දුකට හේතුව. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේක තමයි හේතුඵල නොදැනීම කියලා කියන්නේ. පින්නතුනි මේක තමයි දුකට හේතුව. මේ හේතුව හරියට දැනගත්තනම් අනිත්‍යතාවය එයා දුක දැනගන්නවා. දුක දැනගත්තු කෙනා නවතින්නේ නැහැ. දුකට හේතුව ආසන්නම හේතුව දගෙනවා තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව නැති කරන්න නම් තෘෂ්ණාවෙන් නැති කරන්න බෑ. අවිද්‍යාව නැති කරන්න ඕන. ඒකට මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්නතුනි මේ දර්ශන සම්පත්තිය ලැබිච්ච ගමම නිවන් දකින්නේ නැහැ. එහෙම සසර දිනෙච්චා හිටියා. පින්නතුනේ බණ ඇසීම ධර්ම ශ්‍රවණය විමුක්තායතනය කියලා සඳහන් කරනවා. විමුක්තායතන පහක් තියෙනවා. විමුක්තායතන කියන්නේ මොනවටද? විමුක්තිය ලබන නිවන් දකින අවස්ථා දොරටු පහ ගැන කියනවා. ධර්ම ශ්‍රවණේ විමුක්තායතනය. පින්නතුනේ බණ ආදී සමහර අයගේ හිත ඔක්කොම වැඩිලා ඉන්ද්‍රිය ධර්ම ටික ඔක්කොම වේගෙන් වැඩිච්චා හැටිය සතර හොඟක් හිත දිනු කරපු අය. සරුත්ථාමඳුරෝ බාහ්‍ය දාරුචීරිය වගේ අය වගේ අය. බාහ්‍ය දාරුචීරිය තමයි මේ ශාස්ත්‍රයේ ඉක්මනටම රහත් වෙච්ච කෙනා. ඇයි ඒකට හේතුව? ඔහු මීට කලින් වැඩ සිටිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ හොඟක් හිත දිනු කරප කළ හිටිය කෙනෙක්. බණ ඇසීම විමුක්තායතනයක්, බණ කීමත් විමුක්තායතනයක්. සමහර ස්වාමීන් වහන්සේලා පෘථග්ජනව ධර්මාසනාරූඪ වෙනවා, ධර්මාසනෙන් බැහැර යන සෝවාන් කෙනෙක් විදියට. සමහර අය බණ කියන පටන් ගන්න අනාගාමීව බැහැර යන රහතන් වහන්සේ කෙනෙක් විදියට. බණ කියද්දි ධර්මය වැඩිලා. මොකද ධර්මය සම්පූර්ණ ස්මරණය කරමින් තමයි කියන්නේ ධර්මයට බැසගෙන අවස්ථාවේ ඉන්නේ. කිසිම කෙලෙසක් ඒරේ නවිද්‍යා මාත්‍රයකට දෙමිට නැහැ. ඒ වගේම පින්තුනි ධර්ම සජ්ජායනය. දැන් මේ ගිරිමන සූත්‍රය හොඳට අර්ථය මෙනෙහි කරමින් සජ්ජායනා කරනවා නම් අර්ථයත් එක්ක පින්තුනි මේකත් විමුක්තායතනයක්. ඒ වගේම ධර්ම සාකච්ඡාවත් විමුක්තායතනයක්. හොඳ ගැඹුරු ධර්ම සාකච්ඡා තමන්ගේ කල්යාණ මිතුරොත් එක්ක කතා බහ කරනවා නම් ඒ කතා කරන වේලාවෙදි පින්තුනි අපට ධර්මයේ වැඩෙනව සමථ විදර්ශනා වැඩෙනවා. ඒකත් විමුක්තායතනයක්. දැන් අපි කීයක් සඳහන් කළාද? මොනවද හතර? ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සජ්ජායනය, ධර්ම සාකච්ඡාව. පස්වෙනි එක මොකද්ද? භාවනාව. පින්නතුනි භාවනාව එකක් විතරයි. ඒ නිසා පින්නතුනි අපට තව විමුක්තායතන හතරක් තියෙනවා. අපි බොහෝ විට හිතන්නේ බණහන එක සාමාන්‍ය ක්‍රියාවක් විතරයි කියලා අපි හිතන්නේ. හැබැයි පින්තුනි හරිය අවධානයෙන් අපි හිතියොත් අපේ හිත හුඟක් හොඳට ආරක්ෂා කරමින් හිතට අකුසල චේතනා නොවන විදියට අපි හිටියොත් පින්තුනි අපට සමථ දර්ශනා වැඩෙන විදියට බණහන්න පුළුවන්. හැබැයි තමන් හිතට කිසිම රූපයකින් ශබ්දයකින් හිතට බාධාවක් තමන් නොගන්නට ඕන. විශේෂයෙන් පින්නතුනි යම් රූපයක් දකිනකොට අපි ඒ රූපය යම් කිසි දෙයකට බඳිනවා. අපි යම් කිසි ශබ්දයක් ඇහුවොත් ඒ ඇහිච්ච දේ අපි පුද්ගලයෙකුට බඳිනවා. පින්නතුනි මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අනිත්‍යයත් එක්ක අපි මේක තේරුම් ගන්නට ඕන. දැන් පින්නතුනි දැන් මේ ශබ්දය අපිට නැහුණා කියලා. මේ ශබ්දය අයිතිද මේ වාදනයට? මේ ශබ්දය අයිතිද මේකට? මේ ශබ්දය අයිතිද කනට? මගේ අයිති මොකටද එනවා? මේ එහෙකටවත් අයිති නෑ. හැබැයි මේ හේතු නැතුව ශබ්දය හටගන්නේත් නෑ. හැබැයි කාගේ හරි ෆෝන් එකක් සද්දුනොත් ඉතින් කොහොමද? අහවලාගේ ෆෝන් එක කියලා අපි යාට කියන දිහා ටිකක් අමනාපෙන් බලනෝනේ. පින්නතුනි අපි නිතරම රූපේට මේක තියලා බඳිනවා. බැඳ ගමම් අනිත් කෙලස් ටික හට ගන්නව වළක්වන්න බෑ. පින්නතුනි වතුර බේසමක් ගන්න බලන්න. පින්නතුනි වතුර බේසම දිහා ඔබ මූණ දාලා බලනකොට ඔබේ රූපය පේනවනේ. ඒ පේන රූපය ඔබට පුළුවන් ද අල්ලන්න? ඒ පේන රූපය පුළුවන් ද ගනුසුමද ආග්‍රහණය කරන්න? ඒ පේන රූපේ රස බලන්න පුළුවන් ද දිවගාන? පින්නතුනි ඒ දකින රූපය ඇසට බලන්න විතරමයි පුළුවන්. මේ පේන රූපයත් එහෙමමයි. වර්ණ රූපය ඇහැට විතරමයි ළඟා වෙන්නේ. අල්ලන ගියොතින් අල්ලන්නේ මොකද්ද? බිත්තිය. දැන් මේකේ ලස්සන චිත්‍රයක් තියෙන පුළුවන් නේ. ඒ චිත්‍රය අල්ලන්නේ කියලා ගියොත් මොකද වෙන්නේ? චිත්‍රය නෙවෙයි අල්ලන්නේ බිත්තිය. අර වතුර වාදනේ මූණ අල්ලන්නේ කියලා ගියොත් මොකද අහුවෙන්නේ? අහුවෙන්නේ වතුර අහුවෙන්නේ. ලස්සන කෙනෙක් කියලා අල්ලන්න ගියොත් අල්ලන්නේ සතර මහා භූත රූපයෙන් තියෙන මේ කොටස් ටික අල්ලන්නේ. විහාර ලස්සන කන්දක ඉඳලා ඈත බලනකොට ලස්සන කන්දක් අපිට පේනවනේ. අනේ මේ කන්ද හොඳට ඇති කියලා අල්ලන්න ගියොත් මොකද වෙන්නේ? කටු ටිකක් ගල් ටිකක් තමයි ආවෙන්නේ. කට සම්බෝලයක් ගන්න. හරිම රහයිනේ නේ. ඒ කට සම්බෝලේ පොඩ කණේ හුඟා ක්‍රසය පොඩක් එහෙත් ගාගම් කියලා ගාගත්තොත් මොකද වෙන්නේ? පින්නතුනි ඒක රස ඒකේ රස දිවට විතරයි. ඒක අපි කවදාවත් සාකුවේ දාගන්නේ නැහැ. ඒක අපි කවදාවත් ඇඟේ දාගන්නේ නැහැ. ඒක ඇඟේ තියා මේ හරියවත් ගහගන්නේ නැහැ අපි. කෙලින්ම දිවටමයි තියන්නේ නේද? තොල්හලවත් ගහගන්නේ නැහැ අපි. පින්නතුනි ඒක ඒ ඉන්ද්‍රියට විතරයි මිහිරිව අමිහිරි බව තියෙන්නේ. මේකට පින්නතුනි කියනවා ආයතන කුසලතාවය කියලා. එක ආයතනයකින් එකක් විතරයි දෙන්න පුළුවන්. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි අනිත් ආයතන ටික තියලා ගැට ගන්නවා. පින්නතුනි පළවෙනි සංඥාව තමයි අනිත්‍ය සංඥා කියන එක. අනිත්‍ය සංඥා කියලා කියන්නේ මොකද්ද? අනිත්‍ය සංඥාව බලන්නේ කොහොමද? කොහොමද බලන්නේ අනිත්‍ය සංඥාව? ඉදානන්ද බික්ඛෝ අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා इति පටිසංචික්කති. ආරණ්‍යකට ගියා හෝ ගහක් මූලකට ගියා හෝ ශුඤ්ඤාගාරයකට ගියා හෝ පින්නතින ඔබේ ගෙදර ශුඤ්ඤාගාරයක් කියලා හිතාගන්නේ කිස් ප්‍රදේශයක් කියලා විවේක ස්ථානයක් කියලා හිතාගන්නේ. නැත්තම් මේ තුන අපට හොයාගන්න බෑ මේක වඩන්න බෑ කියලා එහෙම කියන්න එපා. පින්නතුනේ ඕනම තැනක් සමණ්ඩ ශුඤ්ඤාගාරයක් කරගන්න පුළුවන්. මෙතන බික්කෝ කියලා තිබ්බට ඉතින් මේක හාමුදුරන්ට වඩන්න තියෙන දෙයක් අපට නෑ කියලා ඈ. පින්නතුනේ බික්කෝ කියලා අමතන්නේ හතර ගොල්ලන්ටම තමයි. බික්සු බික්සණී උපාසක උපාසිකා කියන හතර ගොල්ලටම තමයි මේ කියන්නේ. අපි කියන මිනිස්සුනේ ওই වැරදි වැඩ කරන්න එපා කියලා අපි කියනෝනේ. පිරිමැඩ විතරද මේ කියන්නේ? මිනිසු කියලා කිව්වම අපේ කාන්තාපක්ෂියටත් එක්කමනේ කියන්නේ නේද? ඒ වගේ තමයි පින්නතුනේ එකක් කියලා කිව්වට විවහාර පාසුට කිව්වට ඒ සියලුමයි නියෝජනය කළා තමයි කියන්නේ. එතකොට කොහොමද අනිත්‍යතාවය බලන්නේ? රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාරය අනිත්‍යයි, විඥාන අනිත්‍යයි. පින්නතුනේ මේ පහට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. පින්නතුනේ මේක තමයි අපේ තියෙන ලොකෝම දායාදය. අපට වෙන මොකුත් නැහැ පින්නතුනේ මෙච්චරයි තියෙන්නේ. අපේ ඇසෙන් රූපයක් දැක්කා කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගත්ත වෙය වුණා. අපේ කනෙන් ශබ්දයක් ඇහුණා කියලා කියන්නේ මේ පහ හටගත්තා. ඉන්ද්‍රිය හයෙන්ම පින්නතුනේ මොකක් හෝ දැනගත්තා නම් දැනගත්ත කියන්නේ මොකද්ද? මේ පහේ හට ගැනීම. මේ පහට අමතරව පින්නතුනේ වෙනත් දෙයක් නැහැ. මේ පහම තමයි ආයතන 12ක් විදියට, ධාතු 18ක් විදියට, නාම රූප විදියට, නාම රූප විඥාන විදියට විවිධ ක්‍රමවලින් දේශනා කළේ මේ පහමයි. ඒ ඒ පුද්ගලයන්ට අනුව ඒ ස්ථානවලට අනුව විවිධ න්‍යායවලින් විස්තර කළා. මේ පහ පින්නතුනේ එකටමයි හටගන්නේ. ඒ වගේම මේ පහ බාහිර ලෝකයේ තුල අපට වෙන් කළා බෙදලා දක්වන්න බෑ. දැන් අපි යම්කිසි කෑමක් ගමු බලන්න. බීමක් ගමු, තේකක් ගමු, කෝපි එකක් ගමු. කෝපි එකක් දීලා අතට ආමේ සීනි ටික මෙන්න වෙනමයි, වතුර ටික මෙන්න වෙනමයි. වෙන් කරන්න බෑනේ අපට කෝපි ටික වෙනමයි කියලා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ රූපයක් දකිනකොටම දකින්න මේ ස්කන්ධ පංචකය කියලා. පින්නතුනේ ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ඇහැට රූපයක් පේන්නේ, කන්ත ශබ්දයක් ඇහෙන්නේ. මේ ඉන්ද්‍රිය හයක් තිබුණට පින්නතුනේ එක විටක එක ඉන්ද්‍රියක් විතරයි සක්‍රිය වෙන්නේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ බණ කියන මේ හාමුදුරුවන්ගේ රූපියත් බලාගෙන බණත් අහමින් කහුල් දෙකත් හොල්ලමින් විත්‍යයට හේතු වෙලා මේ ඔක්කොම එක විට කරනවා කියලා තමයි ඔබට හිතෙන්නේ. කටේ සුවංගම මේකත් කාන්මින තැම්මිට එහෙම නැහැ කවුරුවත්. එහෙම මේ ඔක්කොම ටික එකට ක්‍රියාත්මක වෙනවයි කියලා අපි හිතන් ඉන්නේ. නමුත් පින්නතුනි විඥානය ප්‍රතිබද්ධව විඥානයට අනුව එක දෙයක් පිළිබඳව එක මොහොතක එකයි තියෙන්නේ. එක ඉන්ද්‍රියක් ක්‍රියාත්මක වෙද්දී අනිත් ඉන්ද්‍රිය පහම ක්‍රියාත්මක වෙන්නේ නැහැ මිය ගිහිල්ලා වගේ. හැබැයි අපේ හිතේ තියෙන වේගවත් බව නිසා, ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය වේගවත් බව නිසා අපට පේන මේ ඉන්ද්‍රිය හයම වේගෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. හරියට එක ළඟ තියෙන බල්බ් හයක් තියෙනවා නම් එක බල්බ් එකක් වේගෙන් ඉක්මනටපත් වෙනවා, නිවෙනවා, ඊළඟටපත් වෙනවම එක වෙලාවක එකයිපත් වෙන්නේ. අපි කියමු එක මොහොතක අසුරසනක් ගන්න මොහොතක එකක් දහවතාවක්පත් වෙනවා, නිවෙනවා. හැබැයි මේ ටික ඔක්කොම එක විට බලනකොට පේන බලන කෙනාට මේ බල්බ් හයම එක විටපත් වෙනවා වගේ. අර වේගවත් බව වැඩි නිසා අපට හිතෙන එකට තියෙනවා කියලා. නමුත් වෙනතුනේ එක වෙලාවක එක බල්බ් එකක් විතරයිපත් වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතයේ මේ පහම ස්කන්ධ පංචකයෙන් එකට හට ගන්නවා. හටගත්තට එක ඉන්ද්‍රියක් ඔස්සේ එක විට එකයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම වෙනතුනේ මේක හට ගන්නවා. හටගෙන ඒ මොහොතෙම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පින්නතුනේ නමුත් නිරුද්ධ වුණාට අර කන්නාරි ළඟට ගිහිපු බලපැටිය වගේ අපට මොකද වෙන්නේ? ඔව්, අර නිරුද්ධ වෙච්ච එක නැවත අපේ විඥාණයෙන් අරගෙන තියෙන මේක ඇති දෙයක් විදියට. මේක තමයි හොල්මන කියලා කියන්නේ. මේක තමයි දුක කියලා කියන්නේ. මේක තමයි දුකට හේතුව. ඔබ යම් කිසි දෙයක් දැක්කනම් අපි සාමාන්‍යයෙන් දැකපු දේවල් අහපු දේවල් මතක් කරනකොටමයි හිතෙනවනේ නේ. මතක් වෙනකොටම හිතෙනවා නම් පිනුතුනි යමනාප වෙන දෙයක් නම් හිතන්නේ අපි ඒත් එක දුක් පැත්තට යනවා. ඒ හිතන දේත් එක්ක සතුට වෙන, ප්‍රීති වෙන කුසලයක් නම් අපි හිතන්නේ ඒක පිනුතුනි පුණ්‍යාදි සංඛාරයක්. අකුසල චේතනා හිතන දෙයක් නම් අපුඤ්ඤාභි සංඛාරය, කුසල දෙයක් හිතන දෙයක් නම් පුඤ්ඤාභි සංඛාරය, අරූපාවචර ධ්‍යාන පැත්තට හිතන දෙයක් නම් ආනෙන්ජාභි සංඛාර. මේ තුනම හටගන්නේ මොකක්ින්දද? අවිද්‍යා පච්චයා සංඛාරා. පින්නතුනි ඔබ පින්කමක් කරාට පස්සේ ඔබ රුවන්වැලි සෑය ළඟට යන්න පුළුවන්, ජයත්‍රිමා බෝධි ළඟට යන්න පුළුවන්, ධම්මදිව වන්දනාවට යන්න පුළුවන්. ගිහිලාවට පස්සෙත් ඔබ හිතුවොත් මං ඒ ගිහිපු දැන තියෙනවා, මම යන්න කලිනුත් ඒක තිබුණා, ගිහිලාවට පස්සෙත් ඉතුරුනා කියලා හිතුනොත් ඔබට ඒ වන්දනා ගමන සිහි කරලා මරණාසන්න මොහොත මතක් වුණොතින් ඔබට නැවත සුවතියකට යන්න පුළුවන්. පුඤ්ඤාභි සංඛාර නමුත් ඒක අවිද්‍යාවෙන් හටගත්තේ නිසා නැවත සසරට යනවා. ඒක ඔස්සේ ඔබට වාසනාවන්ත උපතක් දෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි උපත දුනොතින් උපත විතරක් නෙමෙයි දෙන්නේ. අනිත් මොනවද? මහලු වෙනවා, ලෙඩ වෙනවා, දරුවෝන්ගේ කරදරට මුහුණ පාන්න වෙනවා, ළඟම ඥාතීන් මිය යනවා, අකමැති දේවල් ලැබෙනවා, කැමති දේවල් වලින් වෙන් වෙනට සිද්ධ වෙනවා. මේ ටිකෙන් අපිට නිදහස් වෙන්න බෑ. අවිද්‍යාවෙන් හටගත්තනම් මේ ටික නොමිලේස අපේනො ලැබේ. පින්නතුනි ඒ නිසා බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ අවිද්‍යාව තුල බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කිරීම. මුලදී කරන්නේ අකුසලෙන් මිදලා පුඤ්ඤාභි සංඛාරයෙන් මිදලා පුඤ්ඤාභි සංඛාර අපි කරනවා. දැන් සතරේදීත් අපි හැම දිනෙකම පුඤ්ඤාභි සංඛාර කරපු අය. ඒ නිසා තමයි ඔබට වාසනාවන්ත උපතක් ලැබුණේ, හොඳ බුද්ධියක්, බුද්ධෝත්පාද කාලය. මේ ඔක්කොම ලැබුණේ පුඤ්ඤාභි සංඛාරවල ප්‍රතිඵල විදියට. හැබැයි ඒකෙන් කියන්නේ බුදුදහමේ හැමදාම පුඤ්ඤාභි සංඛාර විතරක් කරගෙන ඉන්නේ කියන්නේ නැහැ. පුඤ්ඤාභි සංඛාර කළා අපි කොයි වෙලේ මරණයටපත් වෙද්දී දන්නේ නැහැ. නිසා ස්වර්ග මාර්ගයේ තමයි සකසාගෙන ඉන්නට ඕන. ස්වර්ග මාර්ගයේ හොඳට වැටකඩලු ටික දාගන්න දුගතියට නොයන විදියට. ඒක තමයි මූලික පදනම. අපි කොයි මොහොත මරණයටපත් වෙද්දී දන්නේ නැහැ නේ. ඒ නිසා කල්යහට නොවැටෙන විදියට කුසල ස්ථාවරයේ තියාගන්න, පුඤ්ඤාභි සංඛාරය තුර පිහිටන්න. හැබැයි එතනින් අපිට සෑමකටපත් වෙන්න බෑ. අපි බුද්ධෝත්පාද කාලෙක නිසා අපිට තව පියවරක් ඉදිරියට යන්න වෙනවා. ඒ තමයි පුඤ්ඤාභි සංඛාරයත් මිදලා ආනෙන්ජාභි සංඛාරයත් මිදලා අපේ ඊටත් වඩා ඉහළ නිවන සඳහා වූ සංස්කාර රැස් කරන්න ඕන. රැස් කිරීමක් නෙවෙයි, ඒක වර්ධනය කිරීමක් විදිහට සලකන්නේ, දියුණු කිරීමක් විදිහට, මානසික දියුණුවක් විදිහට මේ ඇතිවීම නැතිවීම නුවණින් දකින්නට ඕන. යම් කිසි කෙනෙක් මෙන්න මේ අනිත්‍ය සංඥාව වඩනව නම් පින්තුනි ඒක හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටකම් වඩන්නේ එයාට ඒ මොහොතේ හිය ශාරීරික වලට වැඩ හිටියට එයාට ඒ දුක් ටික දැනෙන්නේ නැහැ. එයාට ඒ මොහොතේ තමන්ගේ වයස ගැන හිතෙන්නේ නැහැ. එයාට ඒ වෙලේ තමන්ගේ මරණය ගැන දුකක් නැහැ. එයාට ඒ තැනැත්තාගේ ලෙඩවීම මරණය දුකක් නොවෙනවනම් වෙනත් අයගේ මරණය ලෙඩවීම දුකක් බවට පත් වෙනවද? කොහොමත්ම නැහැ. පින්නතුනි මෙන්න මේකයි අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න කියලා කිව්වේ. මේ දස සංඥාවක් කියපඩ පින්නතුනි මේ 10ම අපට එක විටම වඩන්න බෑ. නමුත් මේ ශේස්ත්‍රයේ තුල අපි එක මොහොතක හැම මොහොතකම කිසියම් කුසල සංඥාවකින් අපි ඉන්නට ඕන. මේක පිනුතුන මරණාසන්න වෙලාවට කරන්න බෑ මේක. මේක දැන් දැන් භාවිත කරපු කෙනෙකුට තමයි මුළු ජීවිතේම මේක විහිදිලා යන්නේ. ඒ නිසා ආසන්න කර්මෙ විතරක් හොඳ කරගන්න කියලා හිතන්න එපා. පිරිත් ටිකක් අහලා ගොඩ හැන්න කියලා හිතන්න එපා. දැන් මේ පිනුතුන් නිතරම පින්කම් කරන ඇත්තනේ. ඉතින් මේ ඇත්තන් සත්පුරුසය. ඉතින් මේ පින්කම් කරන නිසා තමයි මෙහෙම බලහන්නේ. පින්තුනේ දිගින් දිගටම තමන්ගේ ජීවිතේ පුහුණු කළා කියන්නේ මේවා. ආචින්න කර්මය තමයි පින්තුනේ ආසන්න කර්මයක් බවට පත් වෙන්නේ. ආචින්න කියන්නේ දිගටම ජීවිතේ පුරුදු කරපු ඒවා. ඒව තමයි මරණාසන්න මොහොතේ ඉස්මතු වෙන්නේ. ඒ නිසා මාසික වහාරේ, සතිපතා හරි, දිනපතා හරි මොකක් හරි හොඳ දෙයක් දිගටම කරන්න. දන් දෙනෙක් පුළුවන් නම් කරන්න. සිල් රකින්න එක දිගටම කරන්න. භාවනා කරන එක පින්නතුනි හැමදාම විනාඩි දෙකක් හරි කරන්න. නොනවත්වාම කරන්න. හැමදාම මේ විනාඩි දෙක කරන්න. ඒ දෙක පොඩ පොඩ වැඩි කරන්න. පින්නතුනි ඒත් එක්ක තමන්ට අභ්‍යන්තර සතුට මේ පැත්තෙන් සතුට එන ගතිය වැඩි වෙනවා. වැඩි වෙන්න බාහිරින් සතුට හොයාගෙන යන ගතිය ටික ටික අඩු වෙනවා. බාහිර යුතුයකම් කරන්න නැහැ තියන්න පුළුවන්. ඉතින් අම්මා තාත්තා බලන්න ඥාතීන් බලන්න ඒකට කමන්නේ නැහැ. හැබැයි වෙනතුනේ සතුට ලබන්නේ කියලා නම් එයා ඈත යන්නේ නැහැ. හැබැයි වෙනතුනේ සතුට ලබන්නේ ඇති ගියම මොකද වෙන්නේ? දැන් විනෝද ගමනක් කියලා අපි යනෝනේ දුරනේ. ගිහිලාවට පස්සේ විනෝද ගමනේ ඒක ඒ විවේකේ ගන්න ඊට පස්සේ ඒ මහන්සිය ගන්න තව දවස් ගන්න නිදා ගන්න වෙනවා බලන්නේ. වෙනතුනේ නියම විවේකයේ තියෙන තමන් ඉන්න තැනම ඉඳගෙන විවේක ගන්න. නියම විවේකයේ තමයි උපදි විවේකය කියලා කියන්නේ කෙලෙස් වලින් විවේක ගන්න. කෙලෙස් වලින් අවිවේකව හිටියොත් අපට සැබෑ විවේකයක් නැහැ. දුර ගමන් යන්න එපා කියලා නෙවෙයි යන්න. ඥාතින් බලන්න අලුත් දේවල් බලන්න උනත් යන කමන්න නැන්න. දෙකපො දේවල් බලන්න. හැබැයි දැන් අලුත් ක්‍රමෙට නැහැ ඉතින්. එහෙම බලන්න යන්න ඕනේ නැහැ නේද? හැමතැනම ගැන වීඩියෝ හැම තියෙනවනේ නේ. ගියා වගේම බලන්න ගොලු. කමන්න යන්න පිළ යන ගමනුත් පිනතුනේ මේ සංඥා වඩමී යන්න. අනිත් සංඥාත් වඩමී යන්න. එතකොට තමන් ජීවිතය හුඟාකම සාර්ථකයි. පළවෙනි එක තමයි අනිත්‍ය සංඥාව හැම මොහොතෙම දකින රූපය කියන්නේ පිනතුනි සතර මහා භූත රූපය පඨ වියාපෝ තේජෝ වායෝ කියන හතරයි. ඒ හතරට සම්බන්ධ උපාදාය රූප 24ක් තියෙනවා. ඒකම හිතන්නේ මේ පිනතුන අහලා තියව අපිට එකක් වෙලාවක විස්තර කරන්න දෙයක් නැහැ. දැන් මේ ශරීරයේ අතපය දිගහැරීම කියන එක මේ උපාදාය රූපයක්. ඒව හිත ප්‍රතිබද්ධව තියෙන්නේ. දැන් අතේ මෙලෙක් ගතියක් තියෙනවා. දැන් අපි මිය ගිහිල්ලා දවසක් ඉදරන්ට මෙහෙම දික් කරන්න බෑ. මේ වැඩ වෙලෙව තියෙනවා. ඉතින් පොළු වලින් ගහලා තමයි කෙලින් ගල ගාන්න හදන්නේ හොම කරලා තියන්නේ මේස් දාලා. පින්නතුනි ඒක මනෝ පරියාපන රූප කියලා අපි ඒවට කියන්නේ. ඒව හිතක් තියෙනකොට විතරයි මේ රූප තියෙන්නේ. දැන් අපේ ශරීරය කිලෝ 50ක් බර ඇති, 60ක් බර ඇති, 70ක් බර ඇති. නමුත් අපි යනකොට බරද්දා අපට ඒක බර නැහැනේ. අපි ඒ බරම පින්නතුනි සිමෙන්ති කොටයක් උස්සන් ගියොත් කොහමද? උස්සගෙන දෑවරනේ. අපි ලොකු බත් මුලක් බලන්න. ටිකක් බරයි උස්සගෙන යනකොටනේ. ඒක කෑවොතින් කොහමද? එතර බරක් නැහැ. ඉතින් මේකට පස්සේ ආය අමුතු බරක් නැහැ. ඒ අර බඩේ ඉතින් අර බඩ ටිකක් ඒ බර තියෙනම තර අමුතු බරක් කියලා උස්සන දෙයක් නැහැ. පින්නතුනි ඒක ශරීරේ කරගත්තට පස්සේ ඒක මනස පරයාපන එකක් වෙනවා ඊට පස්සේ. ඒ කියන්නේ කායස්ස ලහුතා කායස්ස මුදුතා කියලා උපාදාය රූප කියලා කියන්නේ වට. දැන් අලියෙක්ගේ බලන අලියෙක්ගේ බර දැන් මෙතන කිලෝ 1000ක් වෙන්න පුළුවන් 2000ක් වෙන්න පුළුවන්. අලිය උඩ පානින්න ඔය කණි කකුලෙන් ඉන්න ඒ මනසත් එක්ක යනකොට ඒක යාට බරක් නැහැ. දැන් අපේ ශරීරයේ කිලෝ 50ක් අපට උඩ පනින්න පුළුවන් නේ, අඩියක් දෙකක් හරි පනින්න පුළුවන් නේ. හැබැයි ඒ බරම වෙන එකක් අපට පුළුවන් උස්සන්නේ නැහැ. උස්සලා දාන්න බෑනේ නේ. අපි යම් කිසි විදියක උඩ පනිනකොට පින්නතුණි, ඒ මොහොතේ අපි උඩ ඉන්නේ කුමක් හින්දද? අපේ හිත තියෙන හින්ද. අපේ හිතෙන් තමයි ඒ අඩිය හෝ දෙක හෝ සමහර අඩි 10 12 15 උස්සනෝනේ නේ. උස්මනින දක්ෂය ඔලිම්පික් සූරිනමනේ. අපි 15 18 උස්සන ශරීරේ නේ. ඒ උස්සන්නේ මොකින්ද? හිතෙන් උස්සන්නේ. ඒ හිතම දිනු කරපින් තමයි පිනතුණි ධාන අභිඥා ලැබලා ආසින් යන්නේ තේ හිතේම තමයි. මේ සාමාන්‍ය විදිහට දිනු කළ මෙච්චර පණින්න පුළුවන් නම් හිත දිනු කරපින් පිනතින් සීමාවක් නැහැ. වේගයෙන් මේක යවන්න පුළුවන්. එනස අපි මේ පැත්තක් දිනු කරන්න තියෙනවා. පිනතුණි රූප කියන්නේ මෙන්න මේ රූප වලට ඒ රූප ඇසුරු කරගෙන ඒ පඨවි ආපෝ තේජෝ ආයෝ සතර මහා භූත රූප ඇසුරු කළා. ඒ ආශ්‍රිතව වේදනා සංඥා සංඛාර විඥාන කියන මේවා තියෙනවා සජීවී දේක. පින්නතුනි මෙන්න මේක තමයි අපේ අත්දැකීම කියලා කියන්නේ. අපි යමක් දකිනකොට මේ ඇසයි මේ බාහිර රූපය රූපස්කන්ධය ඒ ආශ්‍රිතව දැනෙනා වූ සැප දුක් ආදී වේදනා තියෙනවනේ එක වේදනාව. ඒ ගැන හිතා ගන්නවා නම් ඒ හිතා ගන්න එක සංඥාස්කන්ධය. ඒ ගැන සිතුවිලි පාල කරන එක සංස්කාරස්කන්ධය. ඒ ගැන දැනගන්න එක විඤ්ඤාණස්කන්ධය. දැන් කණෙන් ශබ්දයක් අහනකොට මේ හඬයි මේ කණයි රූපස්කන්ධය. ඒක හඳුනගන්න එක සංඥාස්කන්ධය. ඒ ගැන සැප දුක් ආදී වේදනා දැනෙන එක වේදනාස්කන්ධය වගේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන පහ හැදෙන්නේ මේ විදිහට. එතකොට හිතන්න එපා මේ භෞතික දේ විතරේ රූපය කියලා. භෞතික විද්‍යාඥයන් සාමාන්‍යයෙන් මේ හතර තමයි පටිවිආපෝතේජ වායු විතරයි ඒ රූපේ විදිහට සැලකන්නේ. භෞතික විද්‍යාඥයන්ට ඊට වඩා හැට යන්න බෑ. බුදුදහම ඊට වඩා දිනුයි රූප 28ක් ගැන කියනවා. අර රූප හතර විතර නේ රූපය අසුරු කරලා තියෙන තව උපාදේ රූප 24ක් තියෙනවා. මනසත් ඒකෙන් රූප 24ක් තියෙනවා. අන්නේ සියල්ලක්ම පින්නතුනේ ඒවා වර්තමාන රූප වෙන්න පුළුවන්, අතීත රූප වෙන්න පුළුවන්, දුර රූප වෙන්න පුළුවන්, ළඟ රූප වෙන්න පුළුවන්, හීන රූප, ප්‍රණීත රූප, අභ්‍යන්තර රූප, බාහිර රූප කියලා තව 11 ආකාරයකට බෙදෙන මේවා. මේක ලොකු විස්තරයක්. හැබැයි කෙටියෙන් මතක තියාගන්න මේ අනිත්‍යය කියලා මෙනෙහි කරන්නේ අපි යමක් අහනවා නම්, දකිනවා නම්, ස්පර්ශ කරනවා නම්, ගඳ සුවඳ විඳිනවා නම් ඒ හැම මොහොතකම වෙන්නේ මේ පහක් හටගත්තා. ඒ පහ එතනම නිරුද්ධුනා කියලා කාරණා. ඒක නැවත අපිට සිහි කරන්න පුළුවන්. හිතේ තියෙන පින්නතුනේ හැකියාවක් තමයි සති කියන ලක්ෂණයෙන් අපට නැවත අපේ අත්දැකීමක් සිහි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සිහි කරනකොට අපිට මොකද වෙන්නේ? අපි මේ රූපයට ගිහිලා මේ රූපේ බැස ගන්නවා. දැන් මෙතන මේ මේකට ගැහුවා කියන එක අපේ ඇත්තට හිතේ බැස ගන්න. හැබැයි කවුරු හරි අපට බැන්නොත් කොහමද? බැනපු කෙනෙක් මෙතෙන්ට ආවොත් මොකද වෙන්නේ? අර සිද්ධියට ඔක්කොම යනවා එන්නේ. එයා එකපාරයි බනින්නේ. අපේ අවිද්‍යාව නිසා අපි නැවත නැවත තියාගෙන බැනුම් අහනවා. පින්නතුනි කෙනෙකුට එකපාරයි බනින්න පුළුවන්. හැබැයි පින්නතුනි අපිට අවිද්‍යාව තිබුණොත් අපි නැවත නැවතත් බැනුම් අහනවා. ඒ නිසා අපි වෙනතුනි ඕනම අතීත දෙයක් වෙනතුනි සිහි කරගන්න පුළුවන්. ඒක හිතේ තියෙන ලක්ෂණයක්. හැබැයි ඒ සිහි කරනවයි කියලා ඒ මොහොතේ ඒ සිද්ධිය මේ වෙලාවට නැහැ. ඔබ සිහි කරන්නේ මොකද්ද? ඔබ සිහි කරන්නේ අතීත සිද්ධිය සිහි කරන්නේ. ඒක සිද්ධිය සිහි කරාට ඒක මේ අවස්ථාවේ නැහැ එතන. දැන් ඔබේ අම්මගෙන සිහි කරන්න බලන්න. ඔබට මොකක්ද මතක් වෙන්නේ? අම්ම ඇඳගෙන හිටිය ඇඳුමක් හරි, අම්ම ඔබ ඉස්කෝලේ එක්කන් ගියපු හැටි, අම්ම මහලු වෙල ඉන්න කොට හරි, අම්ම බෙහෙත් අර, ඒ සිද්ධියක් නේ සිහිපත් වෙන්නේ. ඒ සිද්ධිය සිහිපත් වෙනකොට අම්ම තාමත් ඒ සිද්ධිය දින්නේ නෑ නේ නේද? දැන් ඔබට කවුරු හරි ලස්සන කෙනෙක් හම්බෙලා කොහෙද හරි දුරකථනයක් දුන්නා කියමු. ඔබ දැන් එයාත් එක්ක කතා කරනවා. කතා කරනකොට එයා මොකක් හරි වෙන වැඩකින් එයා කවුරු හරි එක රණ්ඩු වෙවේ ඉන්නේ. දැන් ඔබ ඇතමිට ඉතින් අර එදා hina වෙච්ච විදිහටම තාම hina වෙ වැටේ කියලා දැන් කතා කරන්නේ නේ. එයා දැන් කවුරු හරි එක ගහ ගන්න සමහරට දැන්. පින්නතුණිය අපි තාම අර අත්දැකීම තුල ඉන්නේ එතන ඉන්නේ එකයි. මෙන්න මේකෙන් තමයි දුක හටගන්නේ. අපි කියනවා අනේ දානං ඉතින් යහරි හොඳයි, දැන් නම් ආඩම්බරයි එහෙම කියලා අපි කියනවා. පින්නතුනි මෙන්න මේක හරියට අපි තේරුම් ගත්තොත් දැන් බලන්න පින්නතුනි අපි රූපේ බලමු. අපේ දැන් මෙතන ඉන්න ඔක්කොම ඔබ පින්නතුන්ගේ පින්තූරයන් ගහමු අපි කැමරාවකින්. ඒක ගහලා පින්තූරේ සුද්ධ කළා ඔබට දුන්නොත් ඔබ බලන මේ පින්තූරේනේ. ඔබ ඉස්සෙල්ලාම බලන කාගේ පින්තූරේද? තමන්ගේකනේ බලන්නේ නේ. බලනට ආනා හරි ලස්සන මේ මං තමයි මැද ඉන්නේ කොණ්ඩෙත් දිගේ මගේ එහෙම කියලා බලන. පින්තුනි ඒ ඔබ ඔබේ රූපේ හඳුනගන්නේ කොහමද? ඔබ ඇත්තටම ඔබේ රූපේ දැකලා තියෙනවද? කොහොමද ඔබ දැකලා තියෙන ඔබේ රූපේ? ඔබ හඳුනගන්නේ කොහමද ඔබේ කියලා? මතක කොහමද? කොහෙද දැක්කේ? කණ්ණාඩියේ නේ. කණ්ණාඩියේ දැකපු රූපය දැන් ඔබ මේ පින්තූරයත් එක්ක මතක් කරනකොට ඒ මොහොතේ කණ්ණාඩියේ තියෙද රූපේ? නෑනේ. කණ්ණාඩියේ රූපේ දැන් නෑනේ. ඒකෙන් අපි යම්කිසි අදහසක් අරගෙන මේ තියෙන්නේ එකයි. ඒතකොට ඒක හිතේ හැකියාවක්. හිතෙන් සිහි කරන්න පුළුවන් ඒක. දැන් නින්දට ගියාම ඔක්කොම ටික මතක් වෙන්නේ ඕවා. පොඩි කාලේ තමයි සම්පූර්ණයම අමතක කරපු අය එකපාර මතක් වෙනවා. එතකොට අවුරුදු 25න්වත් මතක් කරලා නැහැ වෙලක් අය එකපාර මතක් කෙලෙනවා. ඇයි පින්නතුනි හේතුව? අර අවිද්‍යාවෙන් ඒ ගත්ත අරමුණ එහෙම ඒ ෆයිල් ක්ලෝස් වෙලා නැහැ. ඔක්කොම ෆයිල් තියෙනවා. අවශ්‍ය වෙලාවට ෆයිල් එක ඕපන් කරලා ඔක්කොම යන්න පුළුවන් ඈ. කනෙක්ෂන් තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ සිහි කරොත් ඉන්ියා සොයාගෙන යන්න පුළුවන් ඔක්කොම දේවල් ටික හදාගෙන ඉන්න එක. පින්නතුනි සති කියන මේ සිතුවිලි ලක්ෂණයක් තමයි අතීත දේවල් සිහි කරන්න පුළුවන්. අපටත් පුළුවන්. අපට නොදිනුවත්ම වෙනවා. රහතන් වහන්සේ කෙනෙකුට සිහි කළා ඉතින් යන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙකුට පුළුවන් මේ ජීවිත කාලේ ඔක්කොම ටිකයි මතක් කරගන්න. මව කුසේ ඉන්න කාලයක් මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අතීත ආත්ම භාව කල්ප 500ක් මහා කල්ප 500ක් රහතන් වහන්සේ කෙනෙකුට ආයි සිහි කරන්න පුළුවන්. හැබැයි ඒ සිහි කරනකොට රහතන් වහන්සේ දන්නෝ දැන් මේ සමංගයේ සත්‍ය කියන චෛතසිකයේ මේ සිහි කරන්න කියලා දන්නවා. ඒ සිද්ධීන් සිහි කරනකොට යාට දුකක් දැනෙන්නේ නැහැ. දැන් ඔබ බලන්න ඔබේ ළඟම ඥාතියෙක් මිය ගියාට පස්සේ අඬනවනේ. අඬනකොට ඇත්තෙම ඔබට මොකද වෙන්නේ? ඔබේ අතීතයේ කරපු උදව්වක් හරි දෙයක් හරි මතක් කරලා ඒකෙන්නේ ඔබ අඬන්නේ. දැන් ඒ මල ගෙදරට මෙනවා කිය මේ මිය ගියපු කෙනාගේ ළමයෙක් ඇතමිට රහතන් වහන්සේ කෙනෙක් දුවේ කෝපිතේ රහත් වෙලා. ඒ එන තැනට අඬනවද? ඇයි නාඩන්නේ? අමතක වෙනද රාතිරි සිද්ධින් ටික? අර අඬන කෙනාට මතක 10%ක් විතර රහතන් වහන්සේට 100%ක් මතක ඔක්කොම. ඇයි නාඩන්නේ? මතක් කරනකොටම දන්න දැන් මේ සීකරණ සිතයි ඒ සිද්ධිය නෙවෙයි කියන එක. අපි අර සිද්ධියට ගිහිල්ලා ආන අම්ම මට මෙහෙමයි සැලකුවේ කියලා අම්මව බදාගෙන අඬනවා අපි. ඒ මලගෙදරට මින රහතන් වහන්සේලා ටික ඔක්කොම දැකලා මේ මොහොතේ ඇති වෙන සිද්ධියක් විදිහට ඒක දැකලා එයා දුකෙන් නිදහස් වෙන්නේ. පින්නතුනි මේ එක සංඥාව අපි හරියට භාවිත කළත් අපට සමස්ත දුකෙන්ම නිදහස් වෙන්න පුළුවන්. මේකෙන් කියන්නේ පින්නතුනි අපි අමතක කරන අනිත් අය රහතන් වහන්සේ තමයි හොඳටම යුතුයකම් කරන්නේ. අපි සාමාන්‍ය යුතුයකම් කරන්නේ කන්න බොන ටිකක් දෙනවා, නැතුම් පැනවල ටිකක් දෙනවා. ඒ වෙන රහතන් වහන්සේ කොහොම හරි බලන්නේ අසුගතියට ගන්න බලනවා, සෝවන් කරවන්න බලනවා, කොහොම හරි මේ අවබෝධය දෙන්න බලන රහතන් වහන්සේයා මිය යනකන්. දැන් බලන්න පින්නතුනි මේ ඔබට අද ලැබෙන බුද්ධ ශාසනය මේ සද්ධර්මය කොහොමද ලැබෙන්නේ ඔබට? රහතන් වහන්සේලා නිසා. බුදුරජාණන් වහන්සේ පිරිනවන් කාලා මාස 3කට පස්සේ රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා මේ සියලුම සද්ධර්මය කටපාඩමින් මන විදිමත් විදියට සකස් කළා. අවුරුදු 5000ක් ඉදිරියට යන විදියට සැලසුම් හරි ගැස්සුවා. හරි ගැස්සුවේ කවුද මේ? රහතන් වහන්සේලා. අනිත්‍යතාවයේ දැක්කයි කියලා බය වෙන්න බෑ පින්නතුනි. gedara වැඩ ටික කරන එකක් නෑ, වැඩ පාඩුවේ ඉගෙන ගන්න එකක් නෑ. එයා තමයි පින්නතුනි හුඟක්ම වැඩ කරන කෙනා. රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දවසට පැය 2යි සැතපුණේ. පැය සැතපුණේ සමහරලාට. ලංකාවේ හිටිය රහතන් වහන්සේට තමයි පින්නතුනේ රුවන්වැලි සෑය හදන්න ජෛත්‍රි මහා බෝධිය රෝපණය කරන්න මිරිස වැටිය හදන්න අනුශාසනා කරේ කවුද? රහතන් වහන්සේලා අනිත්‍යතාවය හොඳට දැකපු අය. දැන් ලෝකේ අනිත්‍යතාවය නැහැ කියලා අනිත්‍යතාවයට අකමැති අය හදන ගොඩ නැගිලි හදන්නේ වැඩිමනෝ අවුරුදු 100කට 200කට ගැරන්ටි කළා. රහතන් වහන්සේලාගේ ගැරන්ටි කොහමද? අවුරුදු 1000යි 2000යි 5000යි ගැරන්ටි. කවුද එතකොට පින්දුනේ සාර්ථක? අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරපු අයද? අනිත්‍ය වෙන්නේ නැහැ කියලා නිට්ටයයි සුභයි ආත්මය කියලා බලන අයගේ ජීවිතද සාර්ථකද? පින්නතුනි යථාර්ථයට මුහුණ දෙන අය අනිත්‍යතාවය හොඳින්ම ප්‍රත්‍යක්ෂ කරන අය තමයි ලෝකෙට ඉහෙළම යහපත කරන්නේ. පින්නතුනි අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් ළි හිටිය කෙනෙක්. අනාථපිණ්ඩික සිටුතුමාට ජීවිතේ අන්තිම කාලේ එච්චර ධනෙ තිබුණේ නැහැ. පූජා කරනවත් දෙයක් හරියට තිබුණේ නැහැ. සිටුතුමා මොකද කරන්නේ? ගෙදරින් එනකොට පස් ගුලියක් අරගෙන එනවා. ඇවිල්ලා ජේතවනාරාමයේ සමීපයේ තියෙන ගස් ළඟ තියලා අනේ මේ පස් ටිකෙන් මේ ගහ හොඳට හැදෙන්න හැදිලා මේ ගහ යට ඉඳලා කවුරුහරි බණ පදයක් හරි අහන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ තරම්ම ලෝකෙට යහපත කරන පිණිසුනි මේ ධර්ම මාර්ගයේ ඉන්න අය. ඒ නිසා අනිච්ච සංඥාව කියලා කියන්නේ දකින අසන දේවල් වලදී හැම මොහොතකම මේක ඒ මොහොතේ හටගත්තා ඒ මොහොතේ නිරුද්ධ වුණා කියන මෙන්න මේ අනිත්‍යතාවය පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ දර්ශනය පින්නතුනි මේක තමයි බුදු සමය අනිත් සියලුම දර්ශන වලින් වෙනස් වෙන ප්‍රධානතම සංදිස්ථානය. හේතුඵල ධම තියෙන පරිසම්පාදයේ තියෙන පින්නතුනි මේ පදනමත් එක්ක දැන් මේ ගිරිමාන සූත්‍ර අපි විස්තර කරනවා කියන පින්නතුනි සම්පූර්ණ පරිසම්පාදයේ විස්තර කරන්නේ. එකෙන් බැහැර වෙන්නේ නැහැ. පින්නතුනි ලෝකයේ සියලුම ආගම් දර්ශන විද්‍යාවන් ඉගැන්වීම් ඔක්කොම එක පැත්තකට දාන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? ඒ හැම දර්ශනයක්ම හැම ආගමක්ම හැම විද්‍යාවක්ම කියන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයේ තිබුණා. ඒ තිමිච්ච ලෝකේ අපි ඉපදුණා. අපි මරණයට පස්සේ ලෝකේ ඉතුරු වෙනවා කියලා. බුදු සමයේත් මේකත් කියනවා. සම්මුති සත්‍ය තුල කියනවා කර්ම චක්‍රය යන මේත් එක්ක කම්මසගත සම්මාදිට්ඨිය මේක හරි. නමුත් වෙනතුනේ ආරේ සම්මාදිට්ඨිය එනකොට කොහොමද? ලෝකය කියලා කියන්නේ ඇසේ පහළවීම ලෝකයේ පහළවීම. කලින් තිමිච්ච ලෝකයකට ආවේ අපේ ඉන්ද්‍රිය ප්‍රකට වීමම ඉන්ද්‍රිය ආරම්භ වීමම ඇස කන නාස ආදී පහළ වෙන මේ මොහොතයි ලෝකයේ පහළවීම කියලා කියන්නේ. ඔබ යමක් ගැන දැන් හිතනවා නම් ඒ හිතන සිතුවිල්ල ඔබේ ලෝකය. ඔබ ඔබගේ දරුවා ගැන දැන් හිතනවා නම් ඔබට වෙන ලෝකේ කිසිම දෙයක් නෑ. ඔයාලට දරුවා විතරයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. හිතන්න එපා මේක විහිළුවක් කියලා. හැබැයි ඒ දරුවගේ සිතුවිලි ඉන්න මොහොතේ ඔබ මිය ගියොත් කොහමද? ඊට අදාළ ලෝකයක තමයි ඔබ උපදින්නේ. ඔබ මේ මොහොතේ ඔබේ සිල්ගත්තු දෙයක් ගැන වන්දනා ගමනක් ගිය එක ගැන භාවනා කරපු එක ගැන ඔබ සිහි කරනවා නම් ඒකයි ඔබගේ ජීවිතය වෙන්නේ. ඔබේ අධ්‍යාපනය ගැන ඔබ සිහිපත් කරනකොට ඒක විතරයි ඔබේ ජීවිතය. අම්ම ගැන සිහි කරනකොට අම්ම ගැන විතරයි එවැනි ලෝකේ තියෙන්නේ. ඒවලට වාහනේ මොකුත් නැහැ. වාහනය ගැන සිහි කරනකොට වාහනේ විතරයි ඔබේ ලෝකේ. ඔබේ ගෙදර ගැන සිහි කරනකොට ගෙදර විතරයි එවැනි ලෝකේ. ඔබේ ශරීරය ගැන සීකන ඒවල මොහොතේ ශරීරය විතරයි. දැන් අර වාහනය ගැන සීකනකොට ශරීරය තියෙනවා කියලා දන්නේ නැහැ තමන්. ඒවල මේ ලෝකේ නැහැ. පින්නතුනි මේ ලෝකේ අසිරිය මොකද දන්නවද? ඔබ අන්න එවැනි සිතවිල්ලක ඔබ රැ නින්දෙදි සිහිනෙන් හිටියත් ඒ සිහින දකින්න මිය ගියත් ඉපදෙන්නේ ඊට අදාළ ස්ථානයක. ඒ සිතවිල්ලට අදාළ තැනක තමයි ඉපදෙන්නේ. රෑ නිදිදී හිතන්න එපා සිතුවිලි නොගෙන ඉන්නමයි කියලා. රෑ නිදියදී කලින් ගත්ත ඒවා මනෝ විඥාණයෙන් අරගනිමින් ඉන්නේ. ඈ ඒ නිසා රෑ නිදිදී මිය ගියයි කියලා මේනේ පිරිනම් පාන්නේ ඈ. ආයි උපදිනවා. ආ ආයි උපදින්නේ ඒ මොහොතේ තියෙන විඥානස්කන්ධයට අනුරූප මනෝ විඥාන ධාතුවත් එක්ක යන ක්‍රියාකාරීත්වයත් එක්ක. පින්න තුනේ ඇත්තටම මේ මොහොතේ අපි මේ ක්‍රියාත්මක වන්නේ මනෝවිඥාණයෙන්මයි. යමක් හඳුනා ගන්නව නම් ඒ සියල්ලක්ම හඳුනාගන්නේ සබ්බේ සංඛාරා මනෝවිඥාන ධාතු යාවින්නේය. සියලුම දේවල් දැනගන්න මොහොත වන විට මනෝවිඥාණයට ගිහිල්ලා. දැන් මේ රූපයක් හෝ ශබ්දයක් හෝ ඔබ හඳුනා ගන්නකොට හඳුනාගන්නේ මනෝවිඥාණයෙන්. අර මුල් ටික ඔක්කොම වැයවෙලා. පින්නතුනි මෙන්න මේ අනිත්‍යතාවයට අදාළ අපි තව තවත් ධර්ම දේශනාවන් එකම කාරණාවක් අපට හුඟක් විස්තර කරන්න පුළුවන්. අනිත්‍ය සංඥා දෙවෙනි එක අනාත්ම සංඥා. ඒ අනිත්‍යතාවයෙන් හොඳට දකින කෙනා දුකත් තේරුම් ගන්න. දුක කියන්නේ මොකද්ද එහෙනම්? දුක කියන්නේ මොකද්ද? මෙන්න මේ අනිත්‍යතාවය හරියට නොදැක්කොත් අවිද්‍යා සහගතව යමක් ගැන බැලුවොත් ඇහුවොත් දැක්කොත් අන්න ඒකත් එක්ක තමන්ට දුක් ටික එනවා. තමන්ට හිතෙන්න පුළුවන් අනේ දුකක් නෑ දරුවෝ ගැන හිතනකොට කොච්චර සතුටක්ද කියලා නේ. එහෙම තමයි අපට හිතෙන්නේ. නමුත් පින්නතුනි ඒක අපට උඩින් පේන දේ නෙමෙයි යටින් යන දේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පින්නතුනි අපට බය කරන්න කියලාවත් විහිළුවකටවත් උන්වහන්සේ බොරුවක් කියන්නේ නෑ. බුදුහාමුදුරු දේශනා කරනවා යම් කිසි වෙලාවක අපි අවිද්‍යා සහගතව යමක් බලනවා නම් අහනවා නම් දකිනවා නම් ඒ මොහොතේ අපේ ඒ අත්දැකීමේ ස්වභාවය ගැන සඳහන් කරනවා. කොහොමද? උදාහරණයක් දක්වනවා. හරකෙක් ඉන්නවා. ඒ හරක පන පිටින් හරක හැම ගහනවා. ඒත් නරක කරගන්න එපා නේ කතාවක් විතරයි. පෙනුතුනි පන පිටින් ඉන්න හරකෙක් හැම ගහනවා. හැම ගහලා ඒ හරකම අතාරිනවා. අතරින් මොකද වෙන්නේ? ඒ සතා බිම වාඩුනොතින් සත්තු කනව, කූඹි කනව, ගහකට හේතුනොතින් ගහේ සත්තු කනව, එළිය යනකොට කපුටෝ එළ කොටනව, වතුරට පැනවත් වතුර ඉන්න මාළු ඇවිල හපනවා. පින්නතුනි මේ සතා හැම වෙලාවෙම අප්‍රමාණ වේදනාවකින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්නතුනි අවිද්‍යා සහගතව අපි රූපයන් දෙස බලනවා නම්, ශබ්දයන් දෙස අහනවා නම් අපි ඉතාම ප්‍රිය සම්භාෂණ සාදයකට උපන්දින උත්සවයකට විවාහ උත්සවයකට සහභාගී වෙලා හිටියත් පින්නතුනි ඉන්නේ අර හරක වගේ තමයි. වෙනසක් නැහැ. අපට හිතෙන්නේ අපි ලොකුව සතුටකින් ඉන්නේ කියලා. පින්නතුනි ඒ සතුටම අනිත් පැත්තෙන් දුකට ප්‍රත්‍යසහස් කරමින් ඉන්නේ. පින්නතුනි ඒක උදාහරණයක් කියනවා අර කකුලේ ඇඟේ තියෙන කුෂ්ටියක් අහනකොට කුෂ්ටියක් අහනකොට යාට සනීපයිනේ. සනීපයක් එනවා ඇත්තෙම කොහොමවත්. නමුත් ඒ කුෂ්ටිය කසනකොට ඒ එන සනීපයේ දැස ඒක බලාගෙන ඉන්න රහතන් වහන්සේ කෙනෙක් දැක්කොතින් රහත් වෙන්න ඕනේ දැන් ඇතමිට ඔබට උනත් ඒක දැස බලනකොට ඔබට හිතෙන ධනිය මටත් මේ කුෂ්ටියක් මේ වගේ තිබුණොත් මටත් ටිකක් හොඳයි මේ වගේ කහ ගන්න පුළුවන් කියලා. පින්නොතනේ අපිට කවදාවත් එහෙම හිතෙන්නේ නැහනේ රහතන් වහන්සේ කෙනෙකුට ඇතිවන හැඟීමක් අන්නේ වගේ. ලෝකේ මිනිස්සේ මේ පංචකාම සම්පත්‍ය තුල ඉඳගෙන සැපතක් වින්දත් ඒ විඳින සැපත දෙස රහතන් වහන්සේ බලන්නේ අර කුෂ්ඨ රෝගියා දෙස බලන අපි වගේ. මේක පිනුස්සේ ධර්මයේ තියෙන උදාහරණයක්. මගේ වයි කියලා හිතන්න එපා. මේ සම්පූර්ණම ධර්මයේ තියෙන උදාහරණයක්. මේ උදාහරණ කියන්නේ අපිට පිළිකුල ඇති කරන්නවත් බය ඇති කරන්නවත් නෙමෙයි. මේ උදාහරණ කියන්නේ පින්නතුනි අපේ ධර්ම මාර්ගයේ අප්‍රමාදීව පිළිවෙත් සපුරන්නේ. අපේ මේ සැබෑ දර්ශනෙට එනකම් පින්නතුනි අපේ දුකෙන් නිදහස් වෙන්න බෑ. අපේ ළඟම ඥාතියන් මිය ගිහිලා වෙන දුක් ටික විඳින අපි මේ සකස් වෙමින් ඉන්නේ. අපි මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, අපේ බරපතල රෝග හැදෙනකොට, අපේ ළඟම ඥාතියන්ට මේ දුක්පත් වෙනකොට හිතන්න එපා අද අපි දුකක් නොවින්දට අපි අනාගතයේ මේ දුක් ටිකට මානසිකත්වය මේ සකස් කරමින් මේ හැම මොහොතේම ඒ දුක් කඳුළු වලට තමයි අපි මේ කඩට ආහාර ගන්නෙ. ඒ අඬන්න කඳුළු ටිකට තමයි ඔබ දැන් මේ අපි මේ ආහාර ගනිමින් ඉන්නේ. කමත කරන්න එපා. අන්න ඒ දුක් ටිකෙන් නිදහස් කරවන්නයි බුදුරජාණන් වහන්සේ අපට මේ දර්ශනය දුන්නේ. ඒ නිසා අනිත්‍යතාවයේ තේරුම් ගත්තනම් අනිත්‍යතාවයේ තේරුම් ගත්ත ප්‍රමාණයට යා දුකක් තේරුම් ගත්තේ වෙනවා. දුක කියන්නේ මොකක්ද එහෙනම්? සංකිප්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. පිනතුනේ ලෙඩවීම තේරුම් ගත්තට දුක තේරුම් ගත්ත වෙන්නේ නැහැ. එහෙනම් දොස්තර මහතුරු වුණ හොඳටම දුක සත්‍ය තේරුම් ගත්තෝ. මරණයට පත් වුණාට පින්නතුනි මරණය දැක්කට දුක තේරුම් ගත්ත වෙන්නේ නැහැ. එහෙනම් එම්බන් ගන්න අය වුණ හොඳටම දුක තේරුම් ගත්තෝයි. මහලු බව තේරුම් ගත්තට දුක තේරුම් ගත්ත වෙන්නේ නැහැ. එහෙනම් මහලු නිවාසවල වැඩ කරන අය ඕනේ නම් හොඳටම දුක තේරුම් ගත්තෝයි. පින්නතුන ඒවත් යම් කිසි මට්ටමකින් දුක තේරුම් ගන්න හේතු වෙනවා. හැබැයි නියම දුක තේරුම් ගත්තා වෙන කොහමද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධේ හට ගැනීම තමයි දුක කියලා කියන්නේ. පින්නතුනේ මුලින් රූපය දකිනකොට ස්කන්ධ ටික මුලින් පහළ වෙනවා. අතීත සංස්කාරවල විපාක විදියට ඒ ටිකම දෙස අවිද්‍යාවෙන් බලනකොට ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධේ බවට පත් වෙනවා. ඊළඟට ඒ පංච උපාදාන ස්කන්ධයෙන් නැගුණාට පස්සේ ඒක ඊට පස්සේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා වශයෙන් ඒක තුන අපි බැස ගන්නවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ අවිද්‍යාවෙන් දුරු වෙන්න නම් යම් කිසි නුවණැති බුද්ධිමත් කෙනෙකුගේ දැනුම් සම්භාරයේහි ඉහළම දැනුම කියලා කියන්නේ මොකද්ද? අංගුත්තර නිකායේහි හතරවෙනි නිපාතයේ තියෙන සූත්‍රයක්. ඒකට කියනවා අභිඤ්ඤා සූත්‍රය කියලා. මේ අභිඤ්ඤා සූත්‍රය කියනවා යම් කිසි කෙනෙක් නුවණැති බුද්ධිමත් කෙනෙක් නම් එතනත්තාගේ විශිෂ්ට ඥාණය යමක් දැනගන්න ඕන නම් ඒ මොකද්ද දැනගන්න තියෙන්නේ? මෙන්න මේ පංච උපාදානස්කන්ධය දැනගන්න කියලා. බුදුදහමේ හැටියට අපි උගත් කියලා කියන්නේ කොහමද? අපිට හුඟක් උපාදී තිබුණට අපි උගත් වෙන්නේ නැහැ බුදුදහම විදියට. අපේ උගත්කම තීරණය වන්නේ අපි යම්තා ප්‍රමාණයට පංච උපාදානස්කන්ධය තේරුම් ගත්තනම් ඒ තේරුම් ගත්තු පමණට අපි උගත්තයි. ඒ නිසා බුදුහාඳුරුකින මේක තේරුම් ගැනීම තමයි හැම දෙනාගේම ජීවිතයේ ප්‍රධාන කාර්යභාරයක් වෙන්නට ඕන. බුදුහාඳුරු සඳහන් කරනවා පෘථග්ජන කෙනාට සේක පුද්ගලෙක් වෙන්නත් පෘථග්ජන කෙනාට මාර්ගඵල ලබන්නත් ඒ මාර්ගඵල ලැබුව කෙනා රහතන් වහන්සේ කෙනෙක් වන්නත් අසේක පුද්ගලෙක් වන්නටත් ඒ රහතන් වහන්සේ පිරිනිවන් පානකම් සුවසේ වැඩ සිටීම සඳහාත් මම දේශනා කරන්නේ එකම එක කාරණේ කියලා. පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙන රහතන් වහන්සේට, අසේක කෙනා පිරිනවන පානකන් සුවසේ වාසය කිරීමත් මම එකම දේශනය කරන්න කියලා. දේශනේ මොකද්ද? මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහේ සමුදය දකින්න, හට ගැනීම දකින්න, ඒ පහේ වය දකින්න, වැයවීම දකින්න, නැතිවීම දකින්න, අත්ංගමේ දකින්න, ඒ වගේම ඒ කියම් කිසි ආස්වාදයක් තියෙනවා නම් ඒකත් දකින්න. ආස්වාදයක් නැත්නම් ආස්වාදයක් තියෙන මේ පහේ. හැබැයි අල්ප ආස්වාදයි බහු ආදීනවයි. අර කුෂ්ඨ රෝගීට වගේ ආස්වාදයේ ටිකයි ආදීනව වැඩි. ඊළඟට ඒ නිසා ඒක ආදීනවයක් තියෙනවා. මෙන්න මේ හතර දැකගෙන ඊළඟට නිස්සාරණයටපත් වෙනවා. සමුදය, අත්ංගම, ආස්වාද, ආදීනව නිස්සරණ හැටියට මේ පහ යලි යලි විදර්ශනා කරන්න කියලා. පින්නතුනේ මේක තමයි නිර්වාණේ නැමැති ෂේම භූමියට අපිට නගින්නට තියෙන ගෝල්ඩන් බ්‍රිජ් එක. ස්වර්ණමය ඒ දණ්ඩ පාලම. පින්නතුනේ මේක දකින හැම මොහොතකම හිතන්න එපා සාමාන්‍ය කුසලයක් කියලා. ධර්මයේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් ජීවිත කාලය මුළුල්ලේදීම හරියට ගංගා නම් ගඟේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට මහා කන්දක් විදියට සියලුම දේවල් ගොඩ ගහලා දානයක් දුන්නට වඩා අනිසංසදායි අසුරු සැනක් ගන්න මොහොතක් මෛත්‍රී භාවනා කරන එක. මාස ගානක් මෛත්‍රී භාවනා කරාට වඩා අනිසංසදායි අසුරු සැනක් ගහන මොහොතක් අනිත්‍ය සංඥාව වැඩි වීම. ඒ නිසා ඔබ මේ මොහොතේ සාමයක සංඥාව ඉගෙන ගත්තේ මේ අහන මේ හාපු එක සංඥාව ගැන හරි ඔබ ඉතාම අවබෝධාත්මක සිහියෙන් හිටියනම් ඔබ මේ මොහොතේ රැස් කරපු කුසලයක් ඇමිට මේ ජීවිත කාලය මුළුදීම රැස් කරපු කුසලයට වඩා අතිශය ප්‍රබල කුසලයක් වෙනවා ඔබේ සසර ජීවිතයේ සුගතිගාමීත්වයේ තීරණය කරන්න. එනිසා පින්නතුනි මේ අනිත්‍ය සංඥාව කියන එක සරල දෙයක් නෙවෙයි. මේක ඉතාම ප්‍රබල දෙයක්, හොඳට අවබෝධ කරගත්තු දෙයක්. ඒ වගේම ඉතාම ගැඹුරින් ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක්. ඒ වගේම ඉතාම අවංකව සද්භාවයෙන් උනන්දුවෙන් සිහි බුද්ධියෙන් වැඩිය යුතු සංඥාවක් මේක. අනිත්‍ය සංඥාව, අනිත්‍ය සංඥාව වඩපු කෙනාට ඊළඟට ඒක අමාරු නෑ. ඒක න අනත් සංඥාව වඩනවා. ඇයි ඒකට හේතුව ඒක න අනිත්‍ය සංඥාව දකින කෙනා දුකක් දන්නවා. දුක කියන පංච වැයෙච්ච පංච බනස්කන්ධය ඇති දෙයක් හැටියට ගන්න එකයි දුක කියලා කියන්නේ. ඒක තේරුම් ගත්තු කෙනා අනාත්මතාවයක් තේරුම් ගන්නෝ. මොකද්ද අනත්ත කියලා කියන්නේ? අනාත්ම කියන එකේ තේරුම මොකද්ද? අනත්ත කියන එකේ තේරුම මොකද්ද? ඔව්, තමන්ගේ විශ්ේ තමන්ගේ පාලනය පවත්වා ගන්න බෑ කියන එක. දැන් අනාත්මතාවය කියන බොහෝ දෙනෙක් කියන්නේ කැඩෙන බිඳෙනවා කියලා. ඒක නෙවෙයි. ඒ විපරිණාමය. අනාත්ම කියන්නේ තමන්ට පාලනය කරන්න බෑ කියන එක. දැමලන අපේ ශරීරය අපිට පොඩ්ඩක් කොණ්ඩි ටිකක් පිරලා නා ගන්න පුළුවන් ටිකක් දා ගන්න පුළුවන්. ඒ වෙනතනි 5% විතර ටිකක් දැන් අපි නාකි වෙනකොටනේ කොණ්ඩේ වෙනස් වෙනවා, හැම රැලි වැටෙනවා, ලෙඩ වෙනවා. අඩු ගන්න බලන්න පිනතුනේ එක ඉරියාවකින් රූපය තියාගන්න පුළුවන් දනේ කොච්චර ලාන්නේ. මේ අනාත්මතාවයක ස්වභාවය. දැන් මේ පිනතුනේ වීඩියෝ එකක් එහෙම කරලා පෙන්නුවා නම් ඈ ඒක බොහොම වේගෙන් යන විදිහට සැලැස්සුවා නම් අතපය දිග අරපු නවකෙට බලාගන්න පුළුවන්. පින්නතුනි මේක තමයි අනාත්මතාවයක ස්වභාවය. ඉතින් අපේ වරක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සච්චක කියලා නිගණ්ඨේ හෝ බ්‍රාහ්මණය කියලා කියනවා. ඔහු ඇවිල්ලා බුදුහාමරණ සඳහන් කරලා බුදුහාමරණේ ආත්මය ඔබ වහන්සේ අනාත්මයි කියලා කියනවා. ආත්මයයි නේද කියලා. මෙයා හැරමිටියෙකුත් තරං ආයේ වයසක කෙනෙක් බුදුහාමරණ එහෙනම් ඔබ ආත්ම නම් ඔබේ ශරීර ඔබ කැමති විදිහට පාලනය කරන්න පුළුවන් නම් ඇයි ඔබ ඔච්චර වයසට ගිහිල්ලා ඉන්නේ? ඔබට එන ශරීරය පාලනය කරන්න පුළුවන් නේ කියලා. ඔබට පිළිගන්න සිද්ධ වුණ පිනතුනේ ලෝකයේ ආත්ම නම් Taman Tamanට කැමති විදිහට පාලනය කරන්න පුළුවන් නම් පිනතුනේ එහෙනම් ලෝකයේ රෝහල් අවශ්‍ය නැහැ. එහෙනම් ලෝකේ වැඩිහිටි නිවාස ඕනේ නැහැ, මහලු නිවාස ඕනේ නැහැ. එහෙනම් මේ ෆියුනරල් සර්විස් එහෙම ඕනේ නැහැ. ඈ සෙමෙත්‍රි ඕනේ නැහැ එහෙනම්. මල්ශාලා ඕනේ නැහැ. පින්නතින අනාත්ම දේක ස්වභාවය මේක. ඒ නිසා මෙන්න මේ අනාත්ම දේ අපි කොතනින්ද බලන්නේ? බලන පින්නතින අනාත්මතාවයේ ඇතිවන බාහිර ටිකේ මුල් දොරටුවෙන්මයි බලන්නේ. දොරටු හයෙන් බලන්නේ. අභ්‍යන්තර හයයි බාහිර හයයි. මොනවද හය? චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා, ගහණං අනත්තා, ගන්ධා අනත්තා, ජීවා අනත්තා, රසෝ අනත්තා, කායෝ අනත්තා, පොට්ටබ්බ අනත්තා, මනෝ අනත්තා, ධම්මා අනත්තා. අභ්‍යන්තර ඇස කන නාසය දිව ශරීරය මනස කියන හයයි. ඒ පහේට අරමුණු වන බාහිර අරමුණු හයයි කියන මෙන්න මේ 12ට කියනවා ద్వාදස ආයතන කියලා. ආයතන 12 කියලා. පින්නතුනි මේ ආයතනවල ලක්ෂණය තමයි බුදුදහමේ කුසලතාවය කියලා කියන්නේ. ස්කිල්ෆුල්නස් එක කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ආයතනවල දක්ෂතාවය ඇති කරගන්නට ඕන. මොකද්ද දක්ෂතාවය කියලා කියන්නේ? ඇතෙන් රූපයක් දකිනකොට Taman දක්ෂ වෙන්නට ඕන. මේ ඇස පහළුනේ මේ මොහොතේ කියලා. මේ රූපයක් මේ මොහොතේ සජීවී වුණු දෙයක් කියලා අපි දකින්නට ඕන. හරියට කණ්ණාඩි ළඟට යනකොට මේ මොහොතේ මම කණ්ණාඩි ළඟට ගියේ මේ මොහොතේ රූපේ නිර්මාණය වුණේ පෙර තිබුණු දෙයක් නෙවෙයි කියන එක Taman දකින්නට ඕන. සාමාන්‍යයෙන් ලෝකයේ අය ඇස යනත් අනිත්‍යතාවය අනාත්මතාවය කියලා බලන්නේ කොහොමද? අනේ මේ ඇස කැඩිලා යනවා, කාලෙක දෙනවා, පෙනී යනවා, මේ කන ඇහෙන්නේ නැතු යනවා, කන් දෙක පිහිරි වෙනවා. මේක තමයි ලෝකෙ මිනිස්සු අනිත්‍යතාවය විදියට අනාත්මතාවය විදියට සලකන. නමුත් මේක නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. අපි කලනොත් වේ දැන් මේ පාත්‍රයේ කැඩිලා යනවා කියන එක සිහි කරන්න පුළුවන්. ඒක නෙවෙයි මේ කියන්නේ. ඇහි කැඩිලා යාම බිඳිලා යාම කියන එක කියන බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ පින්නතුනි මේ භෞතික පේන ඇස නෙවෙයි මේ මෙතන මේ ඇහැ කියලා කියන්නේ. මේ ඇස ආශ්‍රිතව තියෙන පෙනීමේ ශක්තිය. ඒ පෙනීමේ ශක්තිය සජීවි වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ. ඇස දැල්වෙනකොටම රූපේ සජීවි වෙලා විඥානෙ මේ තුන එකතු වෙච්ච තැන තමයි ස්පර්ශයක් තියෙන්නේ. පස්සපච්චා වේදනා අන්න ඒ තුنين තමයි සැප දුක් ආදී වේදනා හටගත්තේ. වේදනා හටගෙන වේදනාවට තණ්හා ඇති වෙනවා සංඥාදී ඊළඟ ටික දිගින් දිගටම පියරෙන් පියරට යනවා. පින්නතුනි මෙහෙම ගිහිල්ලා අපි යමක් තීරුම් ගන්නකොට තීරුම් ගන්නේ අර මුලින් පෙනිච්ච දේ නෙවෙයි සංඥා වේදනා ටික තමයි අපට ළඟින්ම අහුවෙන දේ. දැන් අපි ඇසට රූපයක් වෙනකොට ඇසීම බලන විදිහනේ පේන්නේ අපට නේ. නමුත් පින්නතුනි ඒ අපට ඇහි පේනකොට අර මුලින් පෙනිච්ච කාර්යභාරය අවසන් වෙලා ඔක්කොම අපිට අවබෝධය ලැබෙනකොට ලැබෙන්නේ සංඥා වේදනා ටිකෙන් තමයි මේ පැත්තෙන් ළඟින්ම අපට මේක ගෙනල්ලා තියෙන්නේ. අර පෙනිච්ච දෙයින් බැහැර දෙයක් කියලා බෑ කියන්න. ඒ පෙනිච්ච දෙයම යම් යම් වෙනස්කම් වලටපත් වෙලා අවසාන දෙයට හිත සම්බන්ධන අවසානට එනකොට හුඟ දුරක් ගිහිල්ලා. හරියට දැන් අපි කැම ටිකක් අපි ගිහමු බත් ටිකක් අපි ආහාරයට ගන්නවයි කියන. දැන් යම් කිසි කෙනෙකුට අපිට අපේ වී ටිකක් ගෙනත් දෙනවා. යා වී ටික කොටලා කොලලා හොඳට පිරිසිදු කරලා සම්බර අපිට බත් ටිකක් දෙනවා. අපි බත් කනකොට කියනොද මම මේ කන්නේ වී ටිකේ කියලා. අපි කන්නේ වීද? එහෙනම් අර වී වලින් බැහැර දෙයක්ද කන්නේ අපි? නෑ නෑ වී වල ඇතුළේ තිබෙච්ච දේ තමයි කන්නේ. හැබැයි අපි කනකොට කියන්නේ දැන් මං කන්නේ වීය කියලා. අන්නේ වගේම තමයි පින්නතුනේ බුදුදහමට අනුව අපිට රූපයක් පේනකොට අපි කියන්නේ දැන් මේ පේන්නේ ඇහෙන් දැකපු රූපය කියලා නෙවෙයි අපි කියන්නේ එතකොට. ඒ රූපය ඇවිල්ලා අර වී ටික පොළල කියලා ඔක්කොම දුර ගමනක් ඇවිල්ලා ආවා වගේ මත් ටික බවට අඩුමානේ අපිට හාල් ටිකක් කන්න බෑ නේද ඉන්නතුනි. හාල් ටිකක් තායිලි බේ කියලා සම්බරණේ කන්නේ. ඒකත් අමුණක් කන්නේ අනේ ආයෙත් සම්බරණේ ආයි කන්නේ. තින්නතුනි අන්න ඒ වගේ තමයි මේ පේන රූපයෙන් පේන රූපටගේ මුල් කාර්යභාරය කළ මෙතෙන්ට එනකොට සංඥා වේදනාතිකෙන් තමයි අපිට ඊළඟ දේ දෙන්නේ. ඒකට ආයතන කුසලතාවය කියලා කියන්නේ ඇස පිළිබඳව දක්ෂයි කියලා කියන්නේ මේ රූපය පේනකොට මේ ඇස මෙහෙමෝතේ සක්‍රිය වෙලා රූපියත් එවලේ සක්‍රිය වෙලා මෙතෙන්දි පෙර නොතිබී හටගත්තා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැබැයි නිරුද්ධ වුණත් අවිද්‍යාවෙන් ගත්තොත් මේ පැත්තේ ෆයිල් එක ඕපන් කරලා තියෙනවා. ඕනම මොහොතක ෆයිල් එක අරගෙන යන්න පුළුවන්. සසර දිග ගමනක් ආයෙත් මේ ෆයිල් එක තමයි. දැන් අලුත් ෆයිල් එකකින් හම්බෙච්ච ටිකක් තමයි කටේ ටිකක් තමයි දැන් ඉන්නේ. පරණ ෆයිල් ආයෙත් මත උනොතින් පරණ ඇත් ආයෙ හම්බෙන්න පුළුවන් ඊළඟ ආත්මේ. ඒකෙන් කියන්නේ නැහැ පින්නතුනේ ඔබ දුක දිගාමී වෙනවා කියලා. ඔබ කුසලයේ කළා පුණ්‍යවි සංස්කාර කරමින් මේ යන්නේ. හැබැයි පුණ්‍යවි සංස්කාර කරමින් ගිය වාසනාවත් උපතක් ලැබුණට විතර අපිට සැහැමකටපත් වෙන්න බෑ. මොකද අනිත් දුක් ටිකත් අපට එනවා ඒත් එක එකයි. ඒ නිසා ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මේ දුක් ටිකෙන් සම්පූර්ණ නිදහස් වෙන මාර්ගය ඉතාම පැහැදිලිව දේශනා කරන උත්සමය. එතකොට චක්කුං අනාත්තා කියලා කියන්නේ මෙන්න මේ ඇස තමන්ගේ විෂය පාලනය කරන්න බැරි දෙයක් ගැන තමන් දැනගන්නවා කියන එක. පින්නතුනේ එතකොට මේ ටික ආයතන 12ම මේ වගේ අනිත්‍යයි. ඒ ඇති වෙලා නැති වෙනවා. ඒ නිසා ඒක දුකයි. ඒ වගේම තමන්ගේ වශයෙන් පවත්වා ගන්න බෑ. හැබැයි එහෙම කියනකොට කෙනෙකුට හිතෙන පුළුවන් වෙන හිත පාලනය කරන්න පුළුවන් නේ. ඒකටනේ අපි මේව කරන්නේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. පින්නතුනේ හිත පාලනය කරන්න කියන අපි ඇත්තම අපි කෙලින්ම සංඥා වෙනස් කිරීම. ඒ සංඥා වෙනස් කරනකොට ඊට අනුරූපව ධර්මතාවයක් විදිහට තමයි මනසේ දුක් ටික නිදහස් වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට දැන් මේ පිළිතුණු කියනනේ මම ළමයි හැදුවා ළමයි උස් මහත් කරේ මම කියලා නේද? ඇත්තෙම ඔබ දැන් මේ කඳ ටිකක් උඩ ඇදලා උළු මහත් කරලා කන් දෙක දික් කළා ඔබද කලේ? ඈ අපි කියනවා ඉතින් මම තමයි දරුවෝ ටික හැදුවේම කියලානේ. ඔබ මොකද කළේ? ඔබ කලේ කෑම ටික දුන්නා, බීම ටික දුන්නා, බෙහෙත් ටික දුන්නා, වැටෙන ඒ වගේ බේරුවා, නැහ නහය දාගන්න ඒ වගේ බේරුවා, ඒ ටික බේරලා ඒ ටික කරේ විතරයි කලේ. නමුත් කියනවා ඉතින් කේන්ති ගියාම මම තමයි උස්මහත් කලේ කියලානේ. නමුත් වෙන ඔබට උස්මහත් කරන්න බෑ. ඔබට තියෙන්නේ ඒ අවශ්‍ය පහසුකම් ටික සපයනක විතරයි. ඒ ඔබ කොච්චර සැපෙව්වත් ඒ දරුවන්ගේ කර්ම විඥානේ නොතිබ්බොත් දිගට යන්න ඔබගේ උස්සයන් සියල්ලක්ම ව්‍යර්ථ වෙනවා, අසාර්ථක වෙනවා. ඒ වගේ තමයි පින්නතුනේ මනස දියුණු කරන එක පින්නතුනේ ඊට අදාළ ධර්මතාවයේ, ඒ කියන්නේ සතර සතිපට්ඨානයේ තුල ඉන්න එකේ ප්‍රතිඵලයක් තමයි පින්නතුනේ ඒ ධර්මතාව වැඩි වීම කියන එක, විමුක්තිය කියන එක. එනිසා සිත දියුණු කිරීමත් මේ වගේ සිද්ධාන්තයක ප්‍රතිඵලයක්. නමුත් මේ හැම දෙයකම ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය. එතකොට අනත්ත් සංඥා කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ඇස, රූපය, කන, ශබ්දය, නාසය, ගඳ, සුවඳ කියන මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර කියන ඉන්ද්‍රිය 12 පිළිබඳව තියෙන අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම මට තමන්ට මේ පාලනය කරන්න බැරි දෙයක් කියන එක නුවණින් බැලීම. මේ බලන්න බලන්න පින්නතුනි තමන්ගේ බාහිර රූපේ බැස ගන්න ගැතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් මේක අපි වාර ගාන දවසට දහස් වතාව අනත් අනත් අනත් අනත් කිව්වට වෙන්නේ නැහැ මේක. පින්නතුනි මේ අවබෝධය ඇති වෙන්නට ඕනේ. අවබෝධය ඇති වෙන්න ඇති වෙන්න බාහිර රූපය තුල තමන්ගේ හිත බැස ගන්න ගැතිය එන්නම අඩු වෙලා මෙන්න මේ අවබෝධයේ ජීවිත අවබෝධයේ බවට පත් වෙනවා. එතකොට ඒ ධර්මයේ වඩන කෙනාගේ ශරීරය තුළ තමන් බැසගන්නෙත් නැහැ. වෙනත් කෙනෙක්ගේ රූපයක් දැක්ක ගමන් හිතන්නේ මේ හරහා තමයි යබනන්නේ. ඒ තුලින් යා ක්‍රමයෙන් දුක නිදහස් වෙනවා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, ඊළඟට අසුභ සංඥා. අසුභ සංඥා විදිහට මොකද කරන්නේ? තමන්ගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා මේ ශරීරයේ තියෙන දෙතිස් කොටස් ගැන කුණපියන් ගැන සිහි කිරීම. පින්නතුනි හරියට කොණ්ඩෙක ගැට ගහපු මල්ලක් වගේ. ඒ මල්ලේ නොයෙකුදී ධාන්‍ය වර්ග දාලා ඇතුලේ බැඳලා තියෙන වගේ. ඒ මල්ලේ නම් දොරටු දෙක ඇතින, අපේ දොරටු කීයද? 9ක් තියෙනවා. මේ උඩ කෑලි විතරක්ම 7ක් තියෙනවා. නම්බා ක්ලාස්න ආදරය කරනම කැලේ අතක් තියෙනවා. පින්නතුනි ඒ වගේ නිතරම සුබ දේවල් දෙන්නේ. බොහොම අපි අකමැති දේවල් නේ අපටත් ඇතැම් විට අපේ දේවල් අපි දන්නවනේ නේ දේවල් අයින් කරනලාට අපට කොච්චර පිළිගුණක් දැනෙනවද පින්නතුනි. දැන් මේකෙන් කරන්නේ පිළිගුල් පිළිගුල් කිය කිය නිතර හිතන එකම නෙවෙයි. නිතරම ඇට සැකිලි බල බල ඉන්න නෙවෙයි මේ කියන්නේ. මේ අවබෝධයත් එක්ක පින්නතුනි අපි බාහිර රූපයකට බැස්සගෙන ඒ බැසගත්තු රූපය මා රූපයකට ගියෝතින් ඇතේ කියලා පින්නතුනේ ආයි ලෝභ දේශ දෙකෙන් දුර වෙනවා කියන එකයි කරන්න බෑ. ඒ නිසා බාහිර රූපයට බැස ගන්න ගතිය එන්නෙම බාහිරට හිත දුවන ගතිය අඩු කිරීම තමයි මේකෙන් කරන්නේ. එතන අසුබ හැටියට මෙනෙහි කරන කෙනා පින්නතුනේ එයා අසුබයෙන් නවතින්නේ නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් මම දැන් අසුබ සංඥා වඩනවා, මට හොඳට ශාරීරික කෙස් හොඳට ප්‍රකට වෙනවා කියලා. මට ශරීරය හොඳට දැන් මේ තමන්ගේම ශරීරයට සැකෙල හොඳට පේනවා කියලා කියන්න පුළුවන්. නමුත් පින්නතුනේ එහෙම පේනෝ නැහැ කියලා අපි සාර්ථකුණා වෙන්නේ නැහැ භාවනාවෙන්. එහෙම හිත එකඟ කරහයි කියලා ඒක සම්මා සතියක්වත් සම්මා සමාධියක්වත් වෙන්නේ නැහැ. ඇයි ඒ? බුදුදහමේ පින්නතුනේ සම්මා සතිය සම්මා සමාධිය කොහොමද යන්නේ? සම්මා දිට්ඨි පුරේජවං. සම්මා දිට්ඨිය පෙරට කොට යන්නේ එයාගේ අවසානයේ නෙවෙයි සමාධිය. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා කියනවා. එයා හිත සමාධිගත වෙච්ච ගමන්ම අනිත් පැත්තෙන් එයා විදර්ශනාවෙන් අනිත් පැත්තෙන් බලනවා. බල බල අර අපි නගරයක් ගැන කිව්වනේ. ඒ නගරයෙන් අර සති සමාධි ඔස්සේ සමති විදර්ශනා ඔස්සේ බැලුවොත් නගරෙන් එළියට යව ගන්න බෑ. ඇතුළෙම ඉඳන් තමයි බලන්නේ බලන්නේ. තිනතුනේ අන්නේ නගරෙන් එළියට නොයන විදියට තමන් මේ සතර සතිපට්ඨාන තුල ස්ථාවර වෙන්නයි, සමාධි විදර්ශනා තුල ස්ථාවර වෙන්නයි මේ බලන්නේ. එනිසා මෙන්න මේ කෙස්වල සිට මුත්‍රා දක්වා මේ අපේ දෙතිසක් වූ කොටස් ගැන නුවණින් බලන්න. මේ නිර්මාණ විචිතයක් කියනසුනේ මේකේ අනිත්‍යතාවයක් තියෙනවා, මේක පිළිකුල් භාවයක් තියෙනවා. ඒ පිළිකුල් භාවය බලල කෙනසුනේ කාත්කින් අපට ඉක්මනටම මේ ශරීරයෙන් නිදහස් වෙන්න ඕන කියන හැඟීමක් එනවා. මේක හුඟක් ආදීනවා. දැන් ඊළඟට ආදීනවන් ප්‍රශ්නාව වෙනවා. ඒක කියන මේ ශරීරයේ ඇත්තම ස්වභාවය. එනිසා අපි කුසල කරන්න එක පැත්තකින් පිනතුනේ මේ ශරීරය ටිකක් නිරෝගී කරගන්න. ආයුෂයේ වර්ණයේ නිරෝගී භාවය වදිනු කරන්න. මොකද ඒව දිනු කරන්නේ අපි ධර්මය වඩන පහසුවක් වෙන්න. අපි හිතේ නිතරම හොඳ කුසල චේතනාවලින් ඉන්නවා නම්, නිතර දන් දෙනවා නම්, නිතර අනිත්‍යයට කලකනවා නම්, වැඩි හිටියට උපස්ථාන කරනවා නම්, ළඩ වෙච්ච අයට බෙහෙත් හේතුලින් සංග්‍රහ කරනවා නම්, අපට අනිත් පැත්තට කර්මය සකස් වෙලා තමන්ට තියෙන අවාසිත ගෙන්න එන මඩු කරනවා. අපිට විතරක් නෙවෙයි පිනතුනේ මේකේ වාසිය. වෙන කාටද? තමන් පිනතුනේ නිතරම මේ වගේ හොඳ මානසිකත්වයක ඉන්නවා නම්, තමන් ඉතාම ආදරය කරන අය ඉන්නවා නම්, තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, ඒ ඇයටත් මේකේ ආනිසංසය ලැබෙනවා. ඇයි? ඒ අය දුක් වුණොතින්, ඒ ලෙඩ වුණොතින් අපි ලෙඩ වුණාටත් වඩා දුකක් අපට සමාලටනේ. ඇතැම් විට අම්මා තාත්තා ඉන්නවා, දරුවන්ට වගවඩුව මාර හැදුණොත් අම්මා ඇතැම් විට දෙනවා වගවඩුවනේ. එහෙමයි ඉන්නවනේ. ඒ කියන්නේ තමන්ටත් වඩා දරුවන්ට ආදරේ. එන සාපේනතුනේ අපි මේ පින්කම් කරනකොට අපට ඒ පැත්තේ ආශිර්වාදයක් ලැබෙනවා. හැබැයි පින්තුනේ ඒ පැත්තේ උපරිම අවශ්‍යයක් වුණත් තමන්ගේ හිත හොඳටම හදාගත්තොත් මුළු ලෝකයක් නැති වෙලා ගියත් පින්තුනේ තමන් මානසිකව වැටෙන්නේ නැහැ. මේ ශක්තිය ඇති කරගන්නටයි බුදුදහමෙන් අපට අනුශාසනා කරන්නේ. ඊළඟට පින්තුනේ අසුභ සංඥාව කියලා කියන්නේ මේ පින්තුන් තවත් කියවලා බලන්න. විතර අපි අහන දෙයක් මේ පින්තුනේ කියවලා තේරුම් ගන්න බැරි කරුණු තමයි අපි වැඩිපුරම සාකච්ඡා කරන්නේ. අනිත් කරුණ මේ පින්තුන් කියවලා බලන්න උත්සාහ කරන්න. ඊළඟට ආදීනම සංඥාව. ආදීනව සංඥා කියලා කියන්නේ පින්තුනේ මේ ශරීරය, මේ භෞතික ශරීරය අසුරු කරලා තියෙන ලෙඩ රෝග ගැන, ලෙඩ රෝග 48ක් ගැන කියනවා. ඒ කාලේ හැටියට තිබෙච්ච සියලුම රෝග මේකේ සඳහන් වෙලා තියෙනවා. පින්තුනේ මුලින්ම චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝම කියලා ඇසේ ඇතිවන රෝග තියෙනවා, කන්වල ඇතිවන රෝග තියෙනවා, නාසයේ ඇතිවන රෝග තියෙනවා, දිවේ ඇතිවන රෝග තියෙනවා, මුළු කයෙම ඇතිවන රෝග තියෙනවා, සීස රෝග, හිසේ ඇතිවන රෝග තියෙනවා, කනේ පිට ඇතිවන රෝග තියෙනවා, මුඛේ රෝග තියෙනවා, දත් රෝග තියෙනවා, කාසෝ කියන්නේ කැස්ස ඇතිවෙනවා, සාසෝ කියන්නේ සාසසුවාසය කියලා අපි කියන්නේ ඇස්ම කියලා, ඒක ඇති වෙනවා. ඊට පස්සේ පිනාසෝ කියන්නේ පිප්පේන සමාරු ඇති වෙනවා. ඊට පස්සේ ඩහෝ ශරීරයේ දාහය ඇති වෙනවා. ජරාව කියන්නේ, ජරෝ කියන්නේ උණ හැදෙනවා, ජරය කියලා අපි කියන්නේ. ඊට පස්සේ කුච්චි රෝගෝ කියලා කියනවා, බඩේ අමාරු හැදෙනවා. මුච්ඡා කියන්නේ සිහි මූර්ඡා වීම ඇති වෙනවා. පක්ඛන්දිකා කියලා කියන්නේ ලේ බඩේ යෑම ඇති වෙනවා. සෝලා කියන්නේ හරියට උල් වලින් අනින වගේ රෝග හැදෙනවා. විසෝචිකා, කොලරාව, කුට්ටං, කුෂ්ඨ, ගණ්ඩ කියන්නේ ගඩු, කිලාස, මේ වගේ පිනතුනි සෝස කියන්නේ ෂේ රෝගේ, අපස්මාරය, දඩ, කුෂ්ඨ මේ වගේ දේවල් කියලා, ලේපිත, මධුමේහෝ කියන්නේ දියවැඩියාව, අංසා කියන අංශභාගය, පිළකා කියන්නේ පිළිකා, බගන්දලා කියලා කියන්නේ මේ බුදු මාර්ගයේ කෙලවර ඇතිවන පිළිකාවක් වගේ එකක්. පිත මුල්ල නැති වෙන රෝග තියෙනවා, සෙම් මුල්ල නැති වෙන රෝග තියෙනවා, වාතෙන් ඇති වෙන රෝග තියෙනවා, මේ ඔක්කොම දෝෂයකට එකතු වෙලා තොන්දොස් කිපීමෙන් ඇති වෙන රෝග තියෙනවා, උතු පරිණාමජා ආබාධ, ඍතු වෙනස් වීමෙන් ඇති වෙන රෝග තියෙනවා, ඊට පස්සේ විෂම පරිහාරජා ආබාධ, විෂම හැසිරීම් වලින් ගහ බැනගන්නේ ගෝරි ගිහිල්ලා ඒවත් තියෙනවා, ඔයie රෝග තියෙනවා. ඊට පස්සේ ඕපක්‍රමික, අනිත්‍යට උපක්‍රම කළා. මේ උපක්‍රම තියෙනුනේ මිනිසුන්ට, මේ දන්නවනේ වචන කියන්න හොඳත් නැහැ ඒවා. පින්නතුනේ අන්නේ වගේ නොයෙක් විදිය මාන්ත්‍ර ගුරුකම් කරන්න ඇිනු ඒවත් උපක්‍රම වලින් කරන රෝග. කම්ම විපාක ජාබාද, මේ අතර තියෙන පින්නතුනේ එකක් කම්ම විපාක ජාබාද. මෙන්න මේ කම්ම විපාක ජාබාද හැර පින්නතුනේ අනිත් ඒවා හුඟා කවට පාලනය කරගන්න පුළුවන්. හැබැයි පින්නතුනේ එක දෙයක් තමයි, මේ අනිත් රෝග තනිකරම එකකින්ම හටගන්නේ නැහැ. ඒ බොහෝ ඒවට කම්ම විපාක ජාත එකතු වෙනවා. ඒකයි වැඩේ. දැන් ඇතැම් විට කර්ම විපාකයි පීනසයි දෙකම එකතු වෙන වෙලකට. සාමාන්‍ය පීනස තියෙන කෙනාට බෙහෙත් කරගන්න සුව වෙනවා. ඇතැම්ල කර්ම විපාකත් එක්කවතින් කොච්චර හොඳ දැනකින් බෙහෙත් කරත් ඇතැම්ට සනීප වෙන්නේ. ඇතැම්ල කාලයක් යනකම් ඒ දුක තියෙනවා. දැන් අස්ම කියන්නේ හතිය කියන්නේ. කෙනෙක්ගේ හතිය සුව වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ හතිය සුව වෙන්නේ නැහැ. අර කර්ම විපාකත් එක්ක යන ඒවා. ඉතින් අපට ඉතින්ද යම් යම් උපක්‍රම කරන්න පුළුවන්. එකක් තමයි අනිත් ලෙඩ වෙච්චාට සලකන්න පුළුවන් අපට. භාවනා කරන්න පුළුවන් විවිධ ක්‍රම වලින් යම් යම් විදියට අපට පාලනයම් කරගන්න පුළුවන්. හැබැයි සමහර රෝග මේ කර්ම විපාකයත් ප්‍රබල කර්ම විපාකත් එකතු වුනොතින් සුව කරන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඊළඟට පේනොත්නේ සීත සීතල උෂ්ණය බඩගින්න පිපාසය මල මුත්‍රයම මේවත් පේනොත්න රෝග විදියට සලකනවා. දැන් දිගච්ඡා පරමාරෝග කියන්නේ බඩගින්න තමයි ලොකුම රෝගය කියලා. ඉතින් ඒවත් බුදුදහමේ රෝග විදිහට සලකනවා. ඉතින් පිළිකාවේ පටන් පේනුත්නේ බගන්දලා කියන රෝගේ නම් දියවැඩියා වෙන්නම්. දැන් මදුමේහෝ කියන දියවැඩියා ඒ රෝගයන් හිටන් බුදුදහමේ කියලා තියෙනවා. දැනට වෛද්‍යරු කියනටත් වඩා ගැඹුරට ගිහිලා බුදුහාමුදුරෝ මේ ශරීරයේ පිනතුනේ අපේ ශරීරය මේ ලෙඩවට ආකරයක්. ලෙඩක් හැදුනහම කියන්නේ පිනතුනේ අනේ මම නම් තුන් හිතකින්වත් ඉදුවේ නැහැ කියලා. බුදුහාඳුරෝ කියනවා මම ලෙඩ වෙන කෙනෙක් මම ලෙඩවීම නොයික්මවපු කෙනෙක් කියන එක නිතරම සිහි කරන්න කියලා. ලෙඩ වුණාට පස්සේ නම් හිතලා වැය වෙනතුනේ කලින්ම හිතලා තියෙන ලෙඩ ටික ඔක්කොම බලාගෙන මේව ඉතින් මටත් එන්න පුළුවන් කියලා එහෙම එන්න කියලා ප්‍රාර්ථනා කරනව නෙවෙයි. නමුත් වෙනතුනේ අපි ඕන කෙනෙක්ගේ දැන් බණ කියන මගේ වුණත් පිළිකාවක් එන්න පුළුවන් අංශභාගයේ මග රිපෝට් එනවා පුළුවන් සමහරට එන්න පුළුවන්. මගේ නම වෙන්න පුළුවන්. ඉතින් ඊට ඉක්මනට පින්නතුනේ අපි ඉක්මනින්ම මේ දහම හැසිරලා ඒ දුක් කීඩාවලදී මනස නොයදෙන විදිහේ ශක්තිමත් හිතක් ආධ්‍යාත්මික ශක්තියක් අපි ගොඩනගා ගන්න ඕන. ඒකටයි බුදුහාඳුර අපට මේ ධර්ම දේශනා කළේ. අපට විතරක් නෙවෙයි පින්නතුනේ. ඔබ දැනට ඉතාම කැමැතිය බලන්න. කැමැති අය 10 දෙනෙක්ගේ නම් ලියන්න ඔබ හුඟාක්ම. ඔබට නැතුනොත් ඔබ හුඟාක්ම දුක් වෙන 10 දෙනෙක්ගේ නම් ලියන්න. ඔබට වගේම පින්නතුනි ඒ ඇටත් මේ ලෙඩ දුක් එන්න පුළුවන් කියන එක කලින්ම හිතලා තියන්න. එහෙම ආවොතින් ඔබ හිත හදාගන්න දක්ෂ දෙයකට සාර්ථකව මුහුණ දෙන දක්ෂ දර බන්දුල මල්ලිකාව අර දරුවන් ඇතුලේ අය මැරෙනකොට ඒ වියෝවේදී මුහුණ දීපු ශක්තිය එතරම්ම නැති වුණත් අඩු ගන්න ඒන්සීයට පහක් හරි Tamanට ගොඩනගා ගන්න පුළුවන්ද කියන එක දැම්මම හිතලා තියන්න. පින්නතුනි ඒක තමයි අපි ධර්මයෙන් ගන්න ප්‍රතිඵලය. ඒක තමයි ඔබ දැහැමින් උපයලා ස්වාමීන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරලා ඔබ ස්වාමීන් වහන්සේලාගෙන් නැවත ලබා ගන්නේ මෙන්න මේ ධර්ම අනුග්‍රහය. සමහර පින්නතුනි ධර්මයේ හැසිරෙන්නේ ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරගෙන මොනටද? ඇතැම්මිට දානයට එන්න, පාංශුකලට එන්න, පිරිත් එකට නේද මේවනේ. ඒවත් සමන්නේ නැහැ පින්නතුනි ලෙඩ සුව කරගෙන ඒව ඔක්කොම පින්නතුනි 100%ක් විතර ඇති. තාවසියට 95%ක්ම තියෙනවා. ඒ 95%ම තමයි මේ ධර්මය අරගෙන තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්නේ. ඒක තමයි ස්වාමීන් වහන්සේලාගෙන් ගන්න නියම ප්‍රතිඵලය. ධර්ම සාකච්ඡා ඉදින් මේ පිනතුන් දැන් මේ මාතෘකාව උන තෝරගත් ඉතින් ඒ ආකල්පෙන් තමයි මේ පිනතුන් හොඳ අදහසින් කළේ. ඊළඟ පිනතුනේ දුරු කිරීමෙන් දුරු කරන්න ඕන දේවල් තියෙනවා. දුරු කරන්න ඕන සංඥා මොනවද? තමන්ගේ හිතේ කාම විතර කෙනකොට, ව්‍යාපාද විතර කෙනකොට, විහිංසා විතර කෙනකොට අන්නේ විතරක දුරු කිරීම සඳහා අපේ උත්සාහයක් තියෙනට ඕන. මෙන්න මෙතන පින්නතුනේ ඉතාම වැදගත් උපමාවක් ධර්මයේ සඳහන් වෙනවා. මේ පින්නතුන අහයති විතක සංඨාන සූත්‍රය කියලා. හරියට හොඳට ලස්සනට ඇඳලා හොඳට නාලා සුවඳ බෙලුම් ගල්වලා ඇඳලා ඉන්න කාලවක යම් කිසි සතෙක් මිය ගිහිල්ලා මීයකගේ වගේ සතෙක්ගේ මලකුණා ඔබේ කරේ කවුරු හරි ගෙනත් දැම්මත් කොහමද? ඔබට ලොකු පිළිකුලක් හටගන්නේ. අන්න ඒ වගේ තමයි ඔබේ ලස්සන හිතට රාගය, ද්වේෂය, ඊර්ෂ්‍යාව මාන්නයක් කියන කුසලයක් එන්නකොටම ඔබ අර විදියට බලන්න. බලලා ඉතාම පිළිකුලෙන් ඒක දුරු කරන්න, ඒක අයින් කරන්න මෙන්න මේ සංඥාව තුළදී අපි උත්සාහයක් කරන්නට ඕන. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක දුරු කිරීම සඳහා, ඒ කියන්නේ ඒ වයින් කිරීම සඳහා බලවත් උත්සාහයක් සහිත වූ සංඥාවක්, හැඟීමක්, සිතවිල්ලක් නිතරම තමන්ගේ හිතේ රඳවා ගන්නට ඕන. ඇයි එහෙම අපි කළ යුත්තේ? පින්නතුනේ, අපේ ජීවිතයේ සතුට කියන එක තීරණය වන්නේ අපේ ධනයවත්, උගත්කමවත්, අපේ දරුවන්ගේ සාර්ථකත්වයක් දේපලවත් නෙවෙයි. ඒ කොච්චර දේවල් තමන් ජීවිතේ ලබලා තියුණත් තමන්ගේ හිතේ යමක් ගැන දැඩි ද්වේෂයක් තියෙනවා නම්, කෙනෙක් ගැන දැඩි ඊර්ෂ්‍යාවක් තියෙනවා නම්, පින්නතුනේ ඒ වෙලාවට අර කිසිම දෙයක් අපර මතක වෙයි මතක් වෙන්නේ නැහැ. තමගේ උපාධිවත් තමගේ දැන් හුඟක් අපි කියමු හුඟක් හොඳ ලස්සන අලුත්ම වාහනයක් තමයි යනවා කියලා. හොඳ සින්දු ගුද්දාගෙන කවුරේ බැනව ගෙනෙන් මතක් වෙනවා. අර සින්දුවත් කොහේ ගියලද දන්නේ, අලුත් වාහනේත් මතක නැහැ නේ. ලස්සන ඇඳුනි ඔක්කොම ඉතින් වතුර ගියා වගේ තමයි. පින්නතුනේ සම්නිතර තමගේ හිත ලස්සන සුවඳ හමන අලුත් මලක් වගේ, මහනෙත් මලක් වගේ, රෝස මලක් වගේ නිතරම තියාගන්න බලන්න. ඒ නිසා කාම විතරක ආදී මෙන්න මේ විතරකයන් දුරු කිරීම සඳහා වූ සංඥාව අපි දිනු කරමු. ඒ වගේම පිනතුනි විරාග සංඥා. රාගය දුරු කිරීම සඳහා වූ සිතවිල්ල අපේ හිතේ නිතරම තියෙනට ඕන. සබ්බ සංඛාර සමතෝ සබ්බෝපතින් නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානන්ති. යම් චිත්තෘෂ්ණාවක් දුරු කිරීමෙන්, විරාගී වීමෙන්, ප්‍රහාණය කිරීමෙන්, ශේ කිරීමෙන් ලබන නිවනක් වෙද්ද අන්නේ නිවන ශාන්තයි ප්‍රණීතයි කියන එක නිතරම සිතවිල්ල කරගෙන හිතනට ඕන. දැන් උඩ සිතවිල්ලදී අපි අර කාම විතරක ආදී දුරු කිරීම සඳහා නිතරම හිත යෙදෙව්වා. දැන් මෙතෙන්දි වන්නේ අපි විරාගී බව සඳහා නොඇලීම පුරුදු කරන්නේ මේකෙන් කරන්නේ. නොඇලීම කියලා කියන්නේ පින්නතුනේ අර බාහිර රූපයකට බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කිරීම මේ කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් වර්තමානයේ බාහිර පුද්ගලයෙක් ඉන්නවා, ගයක් ඉන්නවා කියලා බාහිර දේ ඇතේ කියලා කනවාගෙන ඊට පස්සේ ඒකේ කැඩීම බිඳීම බලනවා. පින්නතුනේ බාහිර රූපයක් ඇතේ කියලා හිතලා කැඩෙනවා බිඳෙනවා කියලා බැලුවට විදර්ශනාව එන්නේ නැහැ. විදර්ශනාව කියන්නේ පින්නතුනේ අර කෙවලට කුසලයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක විදර්ශනා භාවනා ගණයට යන්නේ නැහැ. විදර්ශනා භාවනා වෙන්නේ ඒකට මූලික වෙච්ච මුල් හේතු ටිකෙන් අල්ලගන්න. ඇසට රූපයක් දකින්නම නම් ඒ දකින්න මොහොතේ හේතු ටික මෙහෙයි කියන මේ පැත්තෙන් බලනවා. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කණ්ණාඩි රූපේ අනිත්‍යය අනේ කණ්ණාඩිය කැඩලා යනවා කියලා බලන්නේ. කණ්ණාඩි ඉස්සරහා රූපයක් නිර්මාණය වුණේ මේ පැත්තේ රූපය නිසා නේද කියලා එයා අභ්‍යන්තර පැත්ත බලන්නේ. බාහිර කැඟිල්ල දෙක කරන්නේ නැහැ. එතකොට කණ්ණාඩියේ පින්තූරයේ කොණ්ඩෙ පීරන්න ඕන නම් යා කණ්ණාඩියේ පැත්තට කනාව දික් කරන්නේ නැහැ. යා කනාව දික් කරන්නේ මේ පැත්තට. කණ්ණාඩියට මූණට පුයර ඕන නම් කණ්ණාඩියට පුයර දාන්නේ නැහැ. පුයර දාන්නේ මේ පැත්තට. පින්නතුනි බාහිර දෙයකින් Tamanට අමනාපයක් හරි රාගයක් හරි ඇති වෙනවා නම් ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? ප්‍රශ්නේ මේ පැත්තේ තියෙන්නේ. තමන්ට යම් කිසි කෙනෙකුගේ දෙයක් දැකලා කේන්තියක් යනවා නම්, දැඩි රාගයක් ඇති වෙනවා, පොඩ්ඩක් හිනා වෙන්න. ඇයි ඒ? මගේ මඩුවක් මේ පැත්තේ මගේ ප්‍රශ්නේ කියලා බලන්න බාහිරට දොස් කියන යන්න එපා. ඒකෙන් කියන්නේ දරුවෝ වැරදි වැඩ කරනකොට ඒ වගේ නිදහස් කරන්න කියලා නෙමෙයි. මේ දරුවන්ට හොඳ මඟ කියලා දෙන්න. හැබැයි කියනකොට තමන්ගේ හිත රැකගෙන තමන්ගේ පැත්තට ගාඩ් එක දාගෙන කරන්න එක. නැත්තම් අපි නිතරම අනිත්‍යයට බනින්න බලාගෙන වරදක් හොයන්න බලාගෙනමයි ඉන්නේ. බොහෝ විට අපි අධ්‍යාපනයේ ඉහළට ගියා කියන්නේ එන්න එන්න අනිත්‍යගේ වැරදි සියුම් විදිහට අපිට පේන ගන්නවනේ. ඒකයි පේනතුනේ අපි අර සතුට එන්නේ නමඩු වෙන්නේ. දැන් පොඩි කාලේ බලන්න අපි යාළුවන්ගෙනේ අපිත් එක්ක ගහගත් යාළුවෝ වෙනත් අපිට මතක නැහැනේ. නමුත් දැන් එන්නේ අපි ගහනවා ගත්තට හැබැයි පොඩි අඩුවක් වුණා අපි බොහෝ විට ඒක කාලයක් හිතේ රැඳෙනවා අපට. අර පොඩි කාලේ තිබිච්ච සතුට දැන් අඩු වෙන අපට යන්නේ කින්ද? ඉතින් නැවත අපි මුල් තත්ත්වයට යන්නට ඕන. ඇලීම ගැටීම විතරයි දැන් දරුවන්ගේ ඇලීම ගැටීම දෙක අඩුයි හැබැයි මොහේ තියෙන අපට වඩා. දරුවෝ වගේ ඉන්න කියලා නෙමෙයි කියන්නේ ඈ. දරුවෝ වගේ ඉන්නේ කියලා කිව්වොතින් අර පින්කම් කරලාදී ළමයි සෙල්ලම් කරනවා වගේ එළිය කියලා සෙල්ලම් කරන්නේ. ඒක නෙමෙයි මේ කියන්නේ. ලෝභ දේශ දෙක අඩු කරගන්න විතරක් නෙවෙයි මොහේම අඩු වෙන්නට ඕන. ඒ නිසා මයික්‍රෝවේව් එක ෆ්‍රිජ් එක ඔෆ් කරනව නෙවෙයි මේන ස්විච් එකෙන් ඔෆ් කරන්න තියෙන්නේ අපි. මේන ස්විච් එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේන් ස්විච් එක ඔෆ් කරවද්දී අනිත් එක ඔක්කොම වෙන වෙනම ඔෆ් කරන්න ඕනේ නැහැ. ඉබේම ඔෆ් වෙනවා. පින්නතුනි විරාග සංඥා කියලා කියන්නේ රාග භවෙන් ටික ටික අඩු වෙලා තණ්හාව අඩු වෙන විදිය දර්ශනයකින් දීම. ඒකට බාහිර දේට ආසා නොකර ඉන්න බෑ පින්නතුනි. මේ පැත්තෙන් ඇති කියලා ගත්තොතින් දැන් අර කණ්ණාඩි ළඟට ගියපු සතාට අපි කොච්චර කිව්වත් ඕකට ආසා කරන්න එපා කියලා. එයා ආසා නොකර ඉන්නේ නැහැ. එයා ඒත් එක රණ්ඩු වෙන ගතිය නවතින්නේ නැහැ. එයා බාහිර රූපයක් තිය කියලා දකිනකම් එයා බාහිරත් එක රණ්ඩු වීම නවතින්නේ නැහැ. එයාට හැබැයි දර්ශනේ ලැබිච්ච ගමම්ම පින්නතුනේ එයා මේ පැත්තෙන් වෙනස් වෙන බුදුදහමේ මේකට ලස්සන උපමාවක් කියනවා. අන්ධ කෙනෙක් ඉන්නවා. ඒ අන්ධ කෙනාට ලෝකේ මිනිස්සු එකතු වෙලා යාට ඇඳුමක් දෙනවා. ඇඳුමක් දීලා කියන්නේ මම ඔබට ලෝකේ ලස්සනම ඇඳුමේ දෙන්න කියලා. නමුත් දෙන්නේ මොකද්ද? දෙන්නේ ඉතාම දුර්වර්ණ වෙච්ච වස්ත්‍රයක් දෙන්නේ. දුන්නට පස්සේ මෙයා ඒක අඳගෙන හැමෝටම යනවා. යන විතරනේ ගිහිල්ලා කියන බලන්න මගේ ඇඳුම ලස්සනයි කියලා ආඩම්බරෙන් කියනවා. ඉතින් ඒ යාළුවා තාම දෙකක් තමයි කියලා අපුටි ගහන කියනවා. මෙයාට පිනතුනේ මෙහෙම යනකොට දිනක් මොන ගහනවා. ඉතාම කරුණාවන්ත බුද්ධිමත් කෙනෙක්. කරුණාවන්ත බුද්ධිමත් කෙනෙක් හම්බ වුණාම මොකක් කරාවිද මෙයාට? මොකද කරන්නේ? ඈ? කරුණාව විතරනේ බුද්ධියක් තියෙන දෙකම තියෙනවා. ඒ පහදලා දෙන එක අර සතාට කියලා දෙනා වගේ අනේ සතෝ කන්නාඩි එකක් නැහැ ඔයාගේම රූපේ කියනවා වගේ. ඒ කන්නාඩිට ආශා කරන්න එපා කියලා කියනවා වගේ. පින්නතුනේ කෙලින්ම මෙයා බුද්ධිමත් කෙනෙක් මෙයා බලන හොඳට ඇස් දෙක පරීක්ෂා කරලා බලනකොට ඇස් දෙක සුව කරන්න පුළුවන් ඇස් දෙක. මෙයා මොකද කරන්නේ? තාම දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙක් ළඟට එක්ක යනවා. ගිහිල්ලා මෙයාට ප්‍රතිකාර කරනවා. අරක පෙන්නල දෙන්නේ පෙන්න දුන්නට කවදාවත් පිළිගන්නේ නැහැ මෙයා. මෙයාට ඇස් දෙකේ පෙනීම ලැබිච්ච ගමම මෙයා මොකද කරන්නේ ඉස්සෙල්ලාම? ඉස්සෙල්ලාම කරන්නේ යගේ ඇඳුම දිහා බලනවා. බලපු ගමන් තමයි තේරෙන්නේ යා ඊට පස්සේ ආයෙක අයින් කරනවා. පින්නතුනේ අන්නේ වගේ තමයි. බාහිරට ආසා කරන්න එපා කියලා නෙවෙයි බුදුදහමෙන් කියන්නේ. මෙන්න මේ දර්ශනේ ලබා ගන්න. ඒ දර්ශනේ ලබාගත්තු ප්‍රමාණයට පින්නතුනේ බාහිරට ඇදෙන ගතිය අඩු වෙනවා. ඒකෙන් කියන යුතුයබණ්ඩික කරන්නේ නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. දැනට වඩා පරක්කු වෙලා කම්මැලි ගමර නිදිනවා කියන එක නෙවෙයි. පින්නතුනි දැනටත් වඩා අවදියෙන් භාවනා කරනවා, බණ අහනවා, දරුවන්ට දැන් කරන්නේ කන්න ටික දෙන එකයි ඉස්කෝලේ යවන එකයි විතරයි. දරුවන්ටත් බණ කියන දරුවොත් එක්කත් භාවනා කරන උපන් දින වල දින දින දවසේම භාවනා කරන එක කරනවා දරුවොත් එක්ක. පින්නතුනි මේ අවබෝධය ලබන්න එයාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. මොකද වෙනස? එයා තමන් ඉතාම ආදරය කරන අයට ඉතාම ඉක්මනින් ධර්මය දෙනවා. ඇයි ඒකට හේතුව? තමන් ඉතාම කැමති, ඉතාම ආදරය කරන මේ ගියහම තමයි තමන් වැඩිපුරම දුක් වෙන්නේ. ඒගොල්ලන්ගෙන් වෙන් වෙන දවසට තමයි තමන් වා දුක් වෙන්නේ. අන්නේ දුක නැති කරගන්න මොකද කරන්න ඕන? ඒ අය මිය ගියාට පස්සේ මීට වඩා පොඩ්ඩක් හරි උඩට යන තැනකට එයාගේ මානසිකත්වය සකස් කරනවා. කෑමක් දුන්නොත් පින්නතුනේ දවස් 6 2යි. ඇඳුමක් දුන්නොත් අවුරුද්දයි 2යි. රැකියාවක් දුන්නොත් අවුරුදු 50යි 60යි. ගියක් දුන්නොත් ජීවිත කාලයක්. ධර්මයේ දුන්නොත් මුළු සසරටම පින්නතුනි. එනසා දෙන්න පුළුවන් ඉහළම දේෙන් අනිත්‍යයට උදව් කරනවා. තමන්ගේ අම්මා තාත්තට, නැන්ද මාමට, දරුවන්ට පුළුවන් තරම් ශ්‍රද්ධාව වැඩි කරන්න, දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, විදර්ශනා ඥානය පාලන විදිහට බලෙන් හරි කියනවා. දැන් අනාථ පිණිස සිටුමා බලන්න, තමන්ගේ පුතාට සල්ලි දීලානේ බණන ගිය මුලදී. බිමිසරිතමා තමන්ගේ දේවිය පන්සලට ගියේ, පන්සල සරසල ලස්සනට ගීත එහෙම ගායනා කරන විදිහට සරසල. එහෙම හරි පින්නතුනේ දැන් බලන්න ගටේකාර සූත්‍රයේ තියෙන අර ගටේකාර කියන කෙනාර ජෝතිපාල කොහමද එක්කන් ගියේ? කේස් වැටියෙන් අල්ලන් ගියේ. බලෙන් අල්ලන් ගියේ. දැන් නම් ඉතින් මානහිමිකම් කියලා නේද උසාවි දායි. පින්නතුනේ එහෙම හරි මේ දහමට යොමු කරනවා පින්නතුනේ සල්ලි දීලා හරි කොහොම හරි තමන්ගේ ඉතාම හිතවත් අයට මේ දහම කියලා ඉක්මනින්ම දහමේ හැසිරෙන මේ අවස්ථාව ඉක්මව ගන්න එපා කියලා කොහොම හරි ඒකට උදව් කරනවා. පින්නතුනේ විරාගී බව ඇති වෙනවා. ඊට පස්සේ නිරෝධ සංඥා කියලා කියනවා. අර වගේම පින්නතුනේ තණ්හාවෙන් නිරෝධ වීමෙන් තණ්හාව නැති කිරීමෙන් යම්කිසි නිවනක් ලබනවා නම් ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ නිරෝධෝ නිබ්බානන්ති. මෙන්න මේ නිරෝධය තෘෂ්ණාවෙන් ක්ලේශයන්ගෙන් උපදිවලින්ගෙන් නිදහස් වීමෙන් ලබන මෙන්න මේ ආධ්‍යාත්මික සුවය ගැන මෙයා නිවන ගැන නිතරම නිවනේ සුන්දරත්වය දකිමින් ඒ ගැන නිතර සිහින මවමින් ඉන්නේ. පින්නතුනි රහතන වහන්සේලාගේ චරිත ගැන සඳහන් කරන තේරි ගාථාවල රහතන වහන්සේලා සඳහන් කරනවානේ මම කවදනම් රහත් භාවයට පත් වෙලා මිනිසුන් යන පාරවල පාරවල් නොපාග මං අහසින් යන්නේ කවදද? දියැලි උඩින් මම යන්නේ කවදද? ගංගා උඩින් කඳුහෙළ උඩින් මේ කෙලෙස් දුරු කළ මම යන දවස කවදද කියලා සිහින මාමාව තමයි යේ ධර්මයේ හැතිරලා තියෙන්නේ. පින්නතුනි සමහර රහතන් වහන්සේලා ඉතාම කරුණාවෙන් ලෝකයට බණ කිව් විතරක් නෙවෙයි අනාගත පරපුර වෙනුවෙන් මේ ලෝකයට දහම ඉතුරු කරන්න විශාල කැපවීමක් කළා තියෙනවා. මිහිඳු හාමුදුරුවෝ රහත් වුණාට පස්සේ තමයි පින්නතුනි ත්‍රිපිටකයේ කටපාඩම් කළේ. රහතන් වහන්සේ කියන එක කියන්නේ කතකිච්ච කියලා කියනවා. කටයුතු ඔක්කොම ඉවරයි කියලා. ඒ උනත් පින්නතුනේ ලෝකෙ වෙනුවෙන් සමහර රහතන් වහන්සේලා සාමාන්‍ය මට්ටමින් රහත් වෙච්ච සමහර රහතන් වහන්සේලා ලෝකෙට වැඩිපුර සේවයක් කරන්න කියලා බලාපොරොත්තු වෙන සමහර පස්සේ කාලේ අභිඥා ලබා ගන්නවා. කසින වඩල තවත් හිත දිනු කළ තව පැති දිනු කර ගන්න තව ස්කිල්ස් දිනු කර ගන්න ලෝකෙට සේවය කරන්න. ඒ තරම පින්නතුනේ මේ නිවන ගැන හැඟීමෙන් තමනුත් ඒ සත්‍යට පත් වෙමින් ලෝකයට මේ දහම දෙන්නට එයා උත්සාහයක් කරනවා. ඊළඟට පින්නතුනේ සම්බ ලෝකයේ අනබිරත සංඥා ලෝකයේ කිසිඳු දෙයක් කෙරෙහි පින්නතුනේ උපාදාන වශයෙන් නොගෙන අනුසය වශයෙන් නොගෙන තණ්හා දික්ටි මාන ආදී අවිජ්ජා වශයෙන් කිසිඳු උපාදානයක් නොගෙන ඊයබගින් දුර වෙලා එයා කිසිම දෙයක නොඇලී ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. මේක සංඥාවක් විදියටම ඒ තැනැත්තා දිනු කරනවා. කොහොම දිනු කළ පින්නතුනි 10 වෙනි කාරණිය තියෙන්නේ ආනාපානසති කියලා. මේකත් පින්නතුනි ඉතාම වැදගත් ආනිසංශයක් අනුශාසනාවක් බුදුදහමේ තියෙන පින්නතුනි ආනාපානසති කියලා කියන්නේ කර්මස්ථාන 40ක් බුදුදහමේ තියෙනවා නිවන් දකින කෙනෙකුට නිවන් මඟට විවෘත කරගන්න. ඒ කර්මස්ථාන 40න් ප්‍රධානම අනුස්සති 10ට අයිති එක භාවනාවක් තමයි ආනාපානසති භාවනාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේලා පින්නතුනි ලෝකයේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා බොහෝ රහතන් වහන්සේලා නිවන් දකින්නේ ආනාපානසති භාවනාව මූලික කමඨහන කරගෙන. වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම් ඒ හතර වැඩෙනකොට හතක් වැඩෙනවා නම් ඒ හත වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් එවැනි එකම උදාහරණයක් ලෝකේ තියෙනවා. එකක් වඩනකොට හතරක් වැඩෙනවා. ඒ හතර වැඩෙනකොට තව හතක් වැඩෙනවා. ඒ හත වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොකද්ද එකම එක දහම? ආනාපාන සතිය නැමැති එකම ධර්මතාවය යථා බුද්ධහෙන දේශිතා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට යමිස්ස කෙනෙක් වඩනවා නම් ඒ වඩන කලින් පරිසම්පාදයේ ගැන හේතුඵල ධම ගැන ත්‍රිලක්ෂණය ගැන අනිත්‍යතාවය ගැන අර අපි මුලින් සඳහන් කරපු ඒ පදනම ඒ දර්ශන සම්පත්තියේ එකයි යන්නේ. ඒ දර්ශන විසුද්ධියත් එකයි යන්නට ඕන. ඒ දර්ශන විසුද්ධිය සහිතව යම්කිසි කෙනෙක් ආනාපාන සතිය වඩනවා නම් යාගේ ධර්මතා හතරක් වැඩෙනවා. මොනවද හතර? සතර සතිපට්ඨානෙ වැඩෙනවා. කායනුපස්සනා, වේදනුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මෙන්න මේ හතර වැඩෙනවා. මෙන්න මේ හතර වැඩෙනකොට පින්නතුනේ තව හතක් ඉබේම වැඩෙනවා. ඕ සත්බොජ්ජංග, සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මෙන්න මේ හත වැඩෙනවා පින්නතුනේ. අපි බොහෝ වෙලේ කියන්නේ සත්බොජ්ජංග වඩන්න කියලා. පින්නතුනේ සත්බොජ්ජංග වඩන්න බෑ. සත්බොජ්ජංග කියන එක වැඩෙන ධර්මතාවයක්. සතර සතිපට්ඨානය තුල ඉන්නකොට සත්බොජ්ජංගේ වැඩෙනවා. අර ගහට පොර දානකොට ගහේ ගෙඩි හැදෙනවා වගේ අපිට ගහේ මල් ගෙඩි බලෙන් ගන්න බෑ. අපිට ගහට අවශ්‍ය පොර ටික, පස් ටික, වතුර ටික ගහට ලං කරනකොට ගහේ පොළ මල් ගෙඩි එන එක ගහේ ධර්මතාවයක්. අන්න ඒ වගේ පිනතුනේ සතර සතිපට්ඨානය තුල අපි නිතර ඉන්නකොට තමන්ගේ සතිය දිනු වෙනවා. ධර්ම තව තවත් හොයන්න උනන්දුවක් ඇති වෙනවා. වීරිය ඇති වෙනවා. තමන්ගේ හිතේ ප්‍රීතියක් හට ගන්නවා. කයේ සැහැල්ලු බව ඇති වෙනවා. තමන්ගේ හිත සමාධිගත වෙනවා. උපේක්ෂාවට පත් වෙන වෙන මේ සත්බොජ්ජංග වැඩෙන තත්ත්වයට පත් වෙනවා. ඒ සත්බොජ්ජංග වැඩෙනකොට ඔන්න තමන්ට තමන්ගේ මේ ග්‍රැජුවේෂන් එක එනවා. උපාධි ප්‍රදානෝත්සව වෙනවා. තමන්ට සහතික දෙකක් එක විතර වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නට වගේ බැචලර් ඩිග්‍රිය විතරක් නෙවෙයි එම්ඩී එකත් එක්කම හම්බ වෙනවා. විද්‍යා විමුක්ති දෙක සාක්ෂාත් වෙනවා. දැන් සාමාන්‍ය රැකියාවට යන අය ෆස්ට් ඩිග්‍රිය විතරයි ගන්නේ නේ. නමුත් මේ රටේ මෙඩිසින් කරන අය ඩිග්‍රීස් දෙකම එක විතර අරන් තමයි වෛද්‍ය වෘත්තියට යන්න ඕන. ඒ වගේ විද්‍යා විමුක්තිය කියන එක විද්‍යාව ගැන පිළිතුරු මේ පිළිබඳ සම්පූර්ණ දැනුම් සම්භාරය උපහ ගන්නවා. ඒ තුලින්ම යා විමුක්තියට සම්පූර්ණයෙන්ම රාග ద్వේෂ මෝහ කියන නැත්නම් ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල් වලින් කෙටියෙන් කියනවා නම් නැත්තම් වෙන විදියකින් කියනවා නම් දස සංයෝජන වෙනත් විදියකින් කියනවා නම් පංච නීවරණ නැත්තම් නීවරණ 6 විස්තරාත්මකව කියනවා නම් කෙලෙස් 1500 මේ සියලුම දේවල් වලින් එයා නිදහස් වෙලා විමුක්තියටපත් වෙනවා. මේක තමයි සැබෑ විමුක්තිය. සැබෑ විමුක්තිය වෙනත් රජයකින් හෝ පුද්ගලයකින් හෝ ආයතනයෙන් ලබා ගන්න දෙයක් නෙවෙයි. තමන්ගේ හිතෙන්ම තමන්ගේ කෙලෙස් වලින් මිදීමයි සැබෑ විමුක්තිය, සැබෑ නිවීම, සැබෑ සැනසීම විදිහට කියන්නේ. ඒ නිසා ආනාපාන සතිය වඩනකොට පින්නතුනේ ස්වාභාවිකවම තමන්ගේ හුස්ම ගැනීම පිට කිරීම ගැනයි තමන් සිහි කරන්නේ. පින්නතුනේ අපට උපැන්න සාතිකයත් එක්කම අපට භාවනා කමඨානකුත් ලැබිලා තියෙනවා. හුස්ම ගැනීම පිට කිරීම පින්නතුනේ හොඳම භාවනා කමඨාන. හැබැයි අපි බොහෝ දිනක එක යොදාගන්නේ පිනදෙන හැකිතා දුරට තමන්ගේ සිහිය මේ නාසය ආශ්‍රිතව තියාගෙන හුස්ම ගැනීම පිට කිරීම ගැන හැකිතා සිත ඊට අදාළ ධර්ම දේශනා සූත්‍ර ආදී කියවමින් ඊට අනුරූපවම කරන්න. හැබැයි පිට ගිහිලා කරන්න එපා කරොත් වරදිනවා. පුළුවන් තරම් ආනාපාන සතියට අදාළ සූත්‍ර තියෙනවා. ආනාපාන සූත්‍රය, ආනන්ද සූත්‍රය, කිරිමානන් සූත්‍රය, ආනාපාන සතියේ සංයුත්‍යාදී දේශනා ගාන තැන් තැන් වල සඳහන් වෙනවා. ඒව කීවර ඒවගේ තොරතුරු හැකිතා කරගෙන හැකිතා දුරට තමන්ගේ ඊටාම් ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම හා පිට කිරීම ගැන සිහිය පුරුදු කරන්න. මහා සතිපට්ඨාන සූත්‍රයේහි ඇතුළත් වෙන ආනාපාන සතිය ගැන හැබැයි වෙනතුණේකින් මුල් කොටස් හතර විතරයි සඳහන් වන්නේ. නමුත් මේ ගිරිමාන සූත්‍රය, ආනන්ද සූත්‍රය, ආනාපානසති සූත්‍රය ආදී සූත්‍රවල ආනාපානසතියේ ප්‍රභේද 16ක් ගැන සඳහන් වෙනවා. 16 කියන්නේ 4 සෙට් 4ක් තියෙනවා. මුල හතර වඩනකොට කායන පස්සනා වැඩෙනවා. දෙවෙනි හතර වැඩෙනකොට වේදන පස්සනා වැඩෙනවා. තුන්වෙනි හතර වැඩෙනකොට චිත්තාන පස්සනා වැඩෙනවා. අන්තිම හතර වැඩෙනකොට ධම්මාන පස්සනා වැඩෙනවා. මේ හතරම පින තුනේ අසුබේ සුභ සංඥාව දුරු කරන්නත්, අනිත්‍යේ නිත්‍ය සංඥාව දුරු කරන්නත්, දුක්ඛේ සුඛ සංඥාව දුරු කරන්නත්, අනාත්මී ආත්ම සංඥාව දුරු කරන්නත් කියන මෙන්න මේ සතර විපල්ලාස දුරු කරන්නේ මේකේ තියෙනවා. පින තුනේ යම් සිහියෙන් විවේක තැනගෙනගෙන සෝ සතෝ වාස සති සතෝ පස සති සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් පිට කරනවා. පිනතුනි ඒත් එක්ක යා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝ හුස්ම ගන්නකොට දීර්ඝ හුස්ම ගන්නවා කියන හැඟීම යාට තියෙනවා. කෙටියෙන් හුස්ම ගන්නකොට රස්සං වාස සන්තෝ රස්සව නම් හුස්ම වැටෙන්නේ. යා බලෙන් දැම්ම දිගින් ගන්න කියලා නෙමෙයි ගන්නේ, ස්වාභාවිකම සිදුවන එක ගැන ඔයා හොඳට හඳුනා ගන්නවා. යා බඩට නෙමෙයි හිත තියන්නේ, නාසිකක් ගේවා මුඛ නිමිත්තේ වාසීපාකාරයට පරිමුඛං සති නුපට්ඨ පෙත්වා කියලා කියන්නේ මේ නාසය ආශ්‍රිතවයි සිහි තියාගන්න. දීර්ඝ ගන්නකොට දීර්ඝ ගන්න එක ගැන යා හොඳට දැනුවත් වෙන්නේ. පිනුතුනි මේකෙන් කරන්නේ වර්තමානයේ තුල සිත පිහිටුවා ගැනීම. අපට බොහෝ විට පිනතුන අපේ සතුට අහිමි වෙන්නේ මොකක් හින්දද? අපි නිතරම ජීවත් වෙන්නේ අතීත අත්දැකීමක නැත්නම් අනාගත අත්දැකීමක. පිනතුන වර්තමානයේ ප්‍රශ්න නැහැ. මේ මොහොතේ ප්‍රශ්න නැහැ. ප්‍රශ්න තියෙන්නේ අතීත අනාගත දෙකේ. ඒ නිසා අපි භාවනා කරනවා කියලා කියන්නේ පිනතුනි වර්තමානයේ හිත පවත්වා ගන්න දරණ උත්සාහය. වර්තමානයේ හිත සමාධිගත කරමින් වර්තමානයේ හේතුඵල ධම අපේ අවබෝධ කරගන්න උත්සාහ කරනවා. හැබැයි එකින් කියන්නේ නැහැ අතීතය අමතක කරනවා අනාගතය අමතක කරනවා කියලා. මේ දෙක එන්නෙන්නම අපි මේ දෙක සඵල කරගන්න අපි වැඩ කරනවා. අතීතයයි සඵල කරගන්න බෑ. අපිට අතීතයේ ඇතිවෙච්ච අමිහිරි අත්දැකීම් හිතට හිතෙන වාර ගන්න අඩු වෙන විදියට තමන්ගේ හිතන විදිය වෙනස් කරගන්නවා. අනාගතයේ කුසල වැඩෙන විදියට තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. අදට වඩා එන්නෙන්නම හෙට දිනේ සාර්ථක වෙන විදිහේ ආධ්‍යාත්මික සුවයකට යනවා. ඒ සඳහා පින්නතුනේ දීර්ඝවරස්සෝ හුස්ම ගැනීම ආදි වශයෙන් මේ තියෙන පිළිවෙලට පස්සේ සබ්බකාය පරිසංවේදී අස්සසි සාමීත චීකටි කියලා කියනවා. හුස්ම කය ගැන ආස්වාස ප්‍රස්වාස නැමැති සම්පූර්ණ හුස්ම කය ගැනම එයා අවබෝධයෙන් ඉන්නවා. පස්සම් බයං කාය සංඛාරං අස්සසිතාමීති සික්කති කියලා කියනවා. මේ හුස්ම කය කාය සංඛාර කියලා කියන්නේ පිනතුනේ ආස්වාස ප්‍රස්වාස දෙකට. මේ ආස්වාස ප්‍රස්වාස දෙක යගෙන එන්නම සංසිඳෙන ස්වභාවයකට පත් වෙනවා. දැන් අපි කලබල නම්, අපි කාත් එක්ක හරි අමනාප නම්, වේගෙන් ගමනක් යනවා නම්, දුවනවා නම්, ක්‍රීඩාවක් කරනවා නම් මොකද වෙන්නේ? හුස්ම වේගවත් වෙනවා, හුස්ම රළු වෙනවා. හිත තැම්පත් වෙන්න වෙන මොකද වෙන්නේ? හුස්ම හුඟක් සැහැල්ලු වෙනවා. ආස්වාස ප්‍රාස්වාස හුඟක් පහසු වෙලා ඉතාම සුවදායේ ආස්වාදයක් බවට තමයි පත් වෙන. හැබැයි ඒ ආස්වාදය අපේක්ෂාවෙන් නෙවෙයි එයා මේ භාවනා කරන්නේ. තමන්ට ධර්ම මාර්ගය යන්න උපකාරයක් වශයෙන් විතරයි යන්නේ. ඊළඟට පින්නතුනි මේ මුල් හතරෙන් තුලින් යා නිකන් ඉන්නේ. ඒ හතර ලබාගෙන යා තවදුරටත් ඉහළට යනවා. ඉදිරියට ගිහිල්ලා යා ආනාපානසති භාවනාවේ දෙවනි පියවරේදී යා පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම් බයං චිත්ත සංඛාරං ආදී පියවරටපත් වෙනවා. දැන් යාට වේදනා දැනෙන ගන්නෝ පීතිය ප්‍රීතියදී ප්‍රීතිය දැනෙමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. සැපය දැනෙමින් ප්‍රීතිය ගැන පිනතුණි මනසට දැනෙන ප්‍රීතිය. සුඛපත් සංවේදී කියන යගේ කායට දැනෙන මේ ශරීරය ශරීරයේ පහසු දැනෙන එකක් දැනෙමින් චිත්ත සංඛාර පරිසංවේදී යාගේ චිත්ත සංඛාර දෙක සංසිඳනවා. චිත්ත සංඛාර දැනෙනවා යාට පරිසංවේදී කියන දැනෙනවා. චිත්ත සංඛාර කියන්නේ පිනතුණි සංඥා වේදනා කියන දෙක. දැන් කාය සංඛාර, චිත්ත සංඛාර, වචී සංඛාර කියලා සංඛාර ප්‍රභේද කිහිපයකට බෙදෙනවා. කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙකට. වචී සංඛාර කියන්නේ විතක්ක විචාර කියන දෙක. චිත්ත සංකාර කියලා කියන්නේ සංඥා වේදනා කියන දෙක. එතකොට මෙතෙන්දී චිත්ත සංකාර පරිසංවේදේ කියන්නේ මෙන්න මේ සංඥා වේදනා දෙක දැනෙමින් සංඥා වලින් මෙයා අල්ල ගන්න මට්ටමටපත් වෙනවා මේ භාවනාවේ දිනු වශයෙන්. ඒ කියන්නේ දැන් මෙයා වේදනා ගැන හුඟක් අවබෝධයෙන් ඉන්නේ. ඊට පස්සේ චිත්ත සංඛාර පස්සම්බයං චිත්ත සංඛාරං කියලා කියනවා. එයාගේ ඊට පස්සේ අර චිත්ත සංඛාර දෙක නැත්නම් සංඥා වේදනා දෙක එයා සංසිඳෙමින් එයා භාවනා කරනවා. මේ හතරයි තී වේදන පස්සනා කියන කොටසට. වේදන පස්සනාව ප්‍රකට වෙන පින්නතුණ යාට ස්පර්ශය කියන කාරණය ප්‍රකට වෙනවා. අපට යමක් ගැන වේදනාවක් ලැබෙනවා නම් අපි වේදනාව පැත්තට ඇඟිලි දික් කරන්නේ වේදනාවට මූලික හේතුව දෙසට. වේදනාවක් ඇති වෙනවා නම් වේදනාව ඇති වෙන ස්පර්ශය නිසා. වේදනාව අපට ඇති නෑ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදන හටගන්නේ. එනිසා මෙන්න මේ වේදන පස්සනාව ප්‍රකට වෙන විදිහට මේ දෙවනි පියවර යට යනවා. ඊට පස්සේ පින්නතුනි එයා එතනින් නවතින්නේ නැහැ. තවදුරටත් යනවා චිත්ත සංඛාර පරිසංවේදී අස්ස සිස්සාමේදි සිකති. ඊට පස්සේ අභිප්‍රමෝදයන් චිත්තං, ඊට පස්සේ සමාහදාන් චිත්තං, විමෝචයන් චිත්තං කියපු විදිහට එයාගේ හිත එන්නෙන්නම සංසිඳෙනවා. සිත ගැන බොහොම සංවේදී වෙනවා එයා. ඒ කියන්නේ හිතට අරමුණු එනකොට මෙයා දැනගන්න මට්ටමට යනවා. සරාගං වා චිත්තං, සරාගං චිත්තං ත්‍යාදි වශයෙන් මේ පින තුන අහලා තිනේ. මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන කාරණා චිත්තානුපස්සනාවේ අන්නේ කරුණ මෙතෙන් දියන් ප්‍රකට වෙනවා. ඒ වගේම ලෝක ප්‍රමෝදයක් හිතේ හටගන අභිප්‍රමෝදයන්, ඒ වගේම හිත සමාධාන සමාධිගත වෙනවා, දහන්ගත වෙනවා, ඒ වගේම විමෝචයන් එයා අකුසල විතරක් වලින් මිදෙනවා. එතකොට හිත ගැන හොඳ සැලකිල්ලක් මෙතෙන් දියුණු වෙනවා. ඒත් එක හිත අකුසල විතරක දුර වෙනවා. දුර වෙලා තවදුරටත් එයා යනවා ධම්මානුපස්සනාවකට. එයා අනිච්ඡානුපස්සී විහෙරති. ඊට පස්සේ විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සංගානුපස්සී. එයා අනිත්‍ය බලනවා. අනිත්‍ය බලමින් තමන්ගේ නාම රූප දෙකේ අනිත්‍ය බලමින් එයා දැන් විදර්ශනා කරන්නේ. මෙතන ඉඳන් කෙලින්ම යාගේ විදර්ශනා වැඩෙන්නේ. ධම්මානුපස්සනාම යන්නේ. අනිත්‍ය හැම මොහොතෙම තමන්ගේ ස්කන්ධ පංචකය, ආයතන 12, ධාතු 18, නාම රූප විඥාන නැත්තම් සිතකය, මේ දෙකම හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන එකක් කියකිය බලමනම මෙයා දැන් ආනාපානසතිය වඩන්නේ. අනිච්ඡානුපස්සී විහෙරති, විරාගානුපස්සී විහෙරති. කිසිම දෙකල්මක් නොයලන විදියට භාවනා කරනවා. නිරෝධානුපස්සී, දුකෙන් නිදහස් වෙමින් එයා භාවනා කරනවා. ඒ වගේම පටිනිස්සග්ගානුපස්සී, එයා සියලුම උපාදානස්කන්ධ පංචකයෙන් දුරු වෙමිනුත් එයා දැන් මේ භාවනා කරනවා. පින්නතුනි මෙන්න මේ විදිහට මේ සංඥා දිනු වෙනකොට ඒ සංඥාවට අනුරූපව අපේ සමස්ත ඉන්ද්‍රියම සකස් වෙනවා. පින්නතුනි තමන්ගේ සම්මා දිට්ඨියෙන් තමන්ගේ සිතුවිලි චේතනා වෙනස් වෙනකොට, සංඥා වෙනස් වෙනකොට පින්නතුනි ඒ විදිහට තමයි අපට මුළු අපේ ඉන්ද්‍රියම ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුව පින්නතුනි බාහිර රූප සම්තුලින් එන දුක් පීඩා හෝ තෘප්තියෙන් එන මඩු වෙලා එයා අභ්‍යන්තරයේ මහා පහනක් දල්වා ගන්න, මහා සතුටක් දල්වා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනි මුලදී අපට බොහෝ විට කවුරු හරි කතා කරනකොට, පිරිසක් ඉන්නකොට තමයි සතුට තියෙන්නේ. රූප දකිනකොට, ශබ්ද අහනකොට මේ දහමට යන කොහොමද පින්නතුනි? විවේකීව ඉන්න තරමට තමයි සතුට එන්නේ Tamanට. අපේ හිතවත් හාඳුරු කෙනෙක් ඉදී හාඳුරු කියන්නේ මට කන්න ලොකුම සැලකිල්ල තමයි නොසලකිල්ල කියලා. මාව නොසලකාගෙන වඳින්නවත් ආවෙ නැතුන මට කමන්නේ නැහැ කියලා කියනවා. මට කන්න ලොකුම සැලකිල්ල තමයි නොසලකිල්ල කියලා. පින්නතුනි අපි බොහෝ විට බාහිරින් සැලකිලි බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් බාහිර මත යැපිලෙන්නේ. දරුවෝ හොඳට කතා කරොත්, දරුවෝ හොඳට ඉගෙන ගත්තොත් සතුරෙන් හිටියොත් අපි සතුරු වෙනවා. ඒව වෙනස් වුණොත් අපි මේ පැත්තේ දුක් වෙනවා. දැන් අපට ඇත්තෙම නිදහසක් නැහැ පින්නතුනි. අපි බාහිර මතය යැපෙන්නේ අපි දැන්. මෙන්න මේ බාහිර මතය යැපෙන ගතිය අඩු වෙලා බුදුහාමර දේශනා කරනවා අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණා නාඤ්ඤ සරණා. තමන්ට තමන්ගේ හිත විතරයි පිළිසරණ. තමන්ට තමන් විතරයි රැකවරණය. ධම්මදීපා භික්ඛවේ විහෙරද ධම්මසරණා නාඤ්ඤ සරණා. ධර්මයේ විතරයි තමන්ට රැකවරණය, වෙන කිසිදු රැකවරණයක් නැහැ. තමන්ගේ බලන්න තමන්ගේ ළඟ ඉන්න ලස්සන දූ දරුවන් කවදා හරි නිදහස් වෙලා ඈතට යනවා. තමන්ගේ ලස්සන තියෙන රූපේ ටිකෙන් ටික වෙනස් වෙලා යනවා. තමන්ගේ හිටි තාම සමීපතම තමන්ගේ අම්මා තාත්තා නැන්ද මාම ඥාතින් ටික ටික දුරස් වෙනවා. ටිකෙන් ටික ඒගොල්ලන් ළඟ වෙලා වෙනස් වෙලා යනවා. අපේ ලස්සන රූපේ ටිකෙන් ටික අපි ගිහිල්ලා පිනතුනේ අපි මේ හැරමිටියේ හොයාගෙන යන ගමනක් මෙයන්නේ. අපි මේ සුසාන භූමිය කරා යන ගමනක් මෙයන්නේ. වැඩිමනස අවුරුදු තව 60ක් 70ක් උපරිම 100ක් තුලදී පිනතුනේ මේ අදාපි පරිහරණය කරන මේ ශරීරය කොහෙද තියෙන්නේ? මේ මහා පොළොවේ පස් දූවිලි වෙලා අපි අද පාවිච්චි කරන බඩමුට්ටු ටිකයි ඇඳුම් ටිකයි මේ අතේ කරේ තියෙන ඔක්කොම දේවල් මේ මහා පොළොව මතේ දාලා තියෙන පිනතුනේ. ඒ මහා පොළොවේ යළු දූවිලි තත්ත්වයටපත් වෙන කලින් මේ මහා පිනකින් පොළොවෙන්ම හටගත්තු මේ ආහාරයෙන් සංවර්ධනය වෙච්ච අපේ ශරීරෙම උපයෝගී කරගෙන මේක අයින් කරන්න කියලා නෑ බුදුදහමෙන්. මේක පාවිච්චි කරගෙනම තමයි පිනතුනේ අපි සසරෙන් නිදහස් වෙන්නත් ඕන. ඒ නිසා පිනතුනේ මේ සැබෑ රැකවරණය බුදුහාමුදුර දේශනා කළේ යම් කිසි කෙනෙක් පරිසම්පාය දකින්නවා නම් යෝ පරිසම්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් පරිසම්පාය දකින්නවා නම් ඒක නම් ධර්මයේ දකින්නවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකින්නවා නම් ඒ තැනැත්තා මා දකින්නවායි කියලා බුදුහාමුදුර දකින්නවායි කියලා. ඒ නිසා සම්පූර්ණ පිනතුනේ පටිච්ච සමුප්පාදය පදනම් කරගත්තු අනුශාසනාවක් අද අපි මේ කළේ. පරිසම්පාදයෙන් බැහැරව දස සංඥා අපිට විස්තර කරන්න බෑ. ඒ නිසා අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා ආදී මේ සංඥා ගිහිල්ලා ආනාපානසති දක්වා පිනතුනේ මේ සම්පූර්ණ මේ ගමන් මගින් විස්තර කරන්නේ සතර සතිපට්ඨානේ වඩන ක්‍රමයයි මේ කියන්නේ. දැන් අසුභ සඤ්ඤාව ආදීනව සඤ්ඤාවෙන් කරන්නේ පින්නතුනි කායන පස්සන වඩන එක. ආනාපාන සතියෙන් කරන්නේ සතර සතිපට්ඨානෙ වඩනවා. අනිත් කාරණාවලදී පින්නතුනි ධම්මානුපස්සන වඩන හැටි මේ තියෙනවා. ඒ නිසා සතර සතිපට්ඨානෙ තුල ඉන්නවා නම් මේක තමයි අපට තියෙන සැබෑ රැකවරණය. මේ ධහම තුල ඉන්නවා නම් පින්නතුනි අපේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. පින්නතුනි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා 37ක් වඩන්න කියලා බුදුදහමේ තියෙනවා. බුදුහාඳුර කියන නෑ 37ක් වඩන්න ඕනේ අරස්තංග මාර්ගයේ ඉන්න. මේ 8 වඩනකොට ඔක්කොම වැඩෙනවා කියලා. සමහර අය කියනවා නෑ 8 නෙවෙයි 7ක් වඩන්න, සත්තබොජ්ජංග වඩන්න. සමහර අය කියනවා නෑ 7 නෙවෙයි ඉන්ද්‍රිය ධර්ම 5 වඩන්න. සමහර අය කියනවා නෑ සතර සතිපට්ඨානය වඩන්න, නෑ ත්‍රිලක්ෂණය වඩන්න. අන්තිමට කියනවා එකක් වඩන්න. මොකද මේ ප්‍රඥාව වඩන්න, පඤ්ඤා ඉන්ද්‍රිය වඩන්න වඩනකොට ත්‍රිලක්ෂණය ප්‍රකට වෙනවා, සතර සතිපට්ඨානය වැඩෙනවා, පංච ඉන්ද්‍රිය වර්ධනය වෙනවා, සත්තබොජ්ජංග වැඩෙනවා, ආරක්ෂණ මාර්ගය වැඩිලා මේ සියලුම ගමන් මගේ අපේ ගමන ඉදිරියට යනවා. ඒ නිසා මේ ගමනේ ප්‍රධානතම සම්දිස්ථානයක් තමයි බුදුහාමුදුරු දේශනා කරනවා මුලිනු සඳහන් කරපු ආකාරයට ජානතෝහම් භික්ඛවේ පස්සතෝ ආස්වානං ඛයං වදාමි නො අජානතෝ නො පස්සතෝ. දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රවයන් ගිහිසේ වීම දේශනා කරනවා කියලා. මොකක් දන්න කෙනාටද පින්නතුනි? පංච උපාදාන ස්කන්ධයේ සමුදේ වේ දකින කෙනාට, අනිත්‍යතාවයේ දකින කෙනාට, පටිච්චසමුප්පාදයේ දකින කෙනාටයි මේ ගමන් මගේ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට කියනවා දර්ශන සම්පත්තිය කියලා. ඒ දර්ශන සම්පත්තිය තුලින් තමයි පිනතුනේ දර්ශන විසුද්ධියෙන් තමයි දිට්ඨි විසුද්ධියට යන්නේ. දර්ශන විසුද්ධිය කියන්නේ තමන්ගේ විෂන් එක ක්ලියර් කරගන්න එක. දුක කියන්නේ මෙන්න මේකයි. නිරුද්ධ වෙච්ච උපාදාන ස්කන්ධ පංචකාර ගැනීමයි දුක කියන්නේ. අන්න ඒකට බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කිරීමයි මේකෙන් කරන්නේ. ඒ සඳහා මෙන්න මේ සංඥා 10න් පිනතුනේ පුලුවන් තරම් සංඥා වඩන්න උත්සාහ කරන්න. ඒ උත්සාහ කරන හැම මොහොතකම පින්නතුනේ තමන්ගේ බැංකු ගිණුමෙහි ධනෙ වැඩි වෙනවා. සැබෑ ධනෙ ආර්ය ධනෙ රැස් වෙනවා. ඒ ආර්ය ධනෙ තමයි පින්නතුනේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට යම් කිසි කෙනෙක් මුණ ගැහුනොත් ඒ මුණ ගැහෙච්ච මොහොතේ එක පාර්ශ්වනිකව බලන්නේ මොකද්ද? එයාගේ කුලයවත්, අධ්‍යාපනයවත්, රූප සම්පත්තියවත්, ජාතියවත් නෙවෙයි. ඒ තැනකා සසර කොයිතරම් දුරට මෙන්න මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා නැත්තම් කෙටියෙන් කියනවා නම් සමත විදර්ශනා දෙක මේ තැනැත්තා කොයිතරම් සසරේදී පුරුදු කරපු කෙනෙක්ද කියලා බලන්න. එනිසා අභිඤ්ඤා සූත්‍රයේදී දේශනා කළා බුද්ධිමත් කෙනෙකු විසින් යමක් වැඩි යුතුය නම් ඒ වැඩි යුතු ප්‍රධානතම කාරණා දෙක තමයි සමත විදර්ශනා දෙක කියලා. එනිසා මේ දේශනා කරපු දස සංඥාම පින්නතුනේ මේ සමත විදර්ශනා කියන කරුණු දෙක මත ගොනු කරන්න පුළුවන්. සම්මා දිට්ඨිය නැමැති ධර්මය තුල දැක්මැති කරගෙන සංඥාව දිනු කරනකොට, සංඥා වඩනකොට, කුසල සංඥා වඩනකොට ඒ කියන්නේ සම්මා සංකල්පය වැඩෙන්නේ. ඒ අනුව තමන්ගේ වචන වෙනස් වෙනවා, තමන්ගේ කර්මාන්ත වෙනස් වෙනවා, තමන්ගේ ජීවත් වෙන ක්‍රමය වෙනස් වෙනවා, තමන්ගේ උත්සාහය වෙනස් වෙනවා, සතිය වෙනස් වෙනවා, සමාධිය වෙනස් වෙනවා. ඒ අනුව ඔක්කොම ටික මුළු ජීවිතේටම බලපානවා. තමන් තබන පියවරක් පාසා, තමන් හෙළන බැල්මක් පාසා, තමන් කතා කරන වචනයක් පාසාම තමන් දහම තුල ඉන්නේ. කෙනෙකුට බැන්නත් කරුණාවෙන් බණින්නේ, ධර්මය නිසාමයි බණින්නේ යාට. ධර්මයේ තුල යාවේ හික්ම වන්න, ධර්මයේ පිළිඳ උනන්දු ඇති කරවන්නයි ඒ හැම දෙයක්ම යා කරන්නේ. පින්නතුනේ අපේ පිනට, සසර පිනට ලැබිච්ච තමන්ගේ රූප සම්පත්තිය, තමන්ගේ කටහඬ, තමන්ගේ ඇසේ පෙනීමේ ශක්තිය, කන් දෙක ඇසීම, තමන්ගේ නිරෝගී භව, මේ සියලුම දේ පින්නතුනේ අප කැප කරන ලොකුමක් සඳහාද? ධර්මයේ වෙන්නේ. ධර්මයේ වෙනුවෙන් කරන කැපවීම තමයි පින්නතුනේ සැබෑ කැප කිරීම වෙන්නේ. පින්නතුනේ ඒක හිතන්න එපා, ඒකට කාලයක් ගත වෙනවා කියලා. ධර්මයේ හැසිරෙන එක පින්නතුනේ හුස්ම ගැනීම වගේ දෙයක්. බණ අහන්න විතරයි කාලය ඕනේ. අපර හුස්ම ගන්න කියලා කාලයක් කරක් වෙනවද? නින්දට බාධා කියලා තියෙද? වැඩ කටයුතු අතපස් වෙලා තියෙද? නෑනේ පින්නතුනි. අපට හරියට සතිය පිහිටුවා ගන්න එක විතරයි තියෙන්නේ. එතකොට තමන් හැම තැනම යන්නේ ධර්මයත් එක්ක. හැම තැනදීම තමන්ට මේ සංඥා වඩන්න පුළුවන්, දස සංඥා වඩන්න පුළුවන්. ඒ හැම මොහොතකම පින්නතුනි ඔබ මහා කුසලයක් ප්‍රස් කරමින් ඉන්නේ. ඔබ මේ ධර්ම දේශනාව පුරාම හොඳින් ධර්ම ශ්‍රවණය කළා. ඒ හැම මොහොතකම පිනතුනේ ඔබ කුසල චේතනා දිනු කරගත්තා. ඇතැම් විට ඔබ ජීවිත කාලය රැස් කරපු ඉහළම වටිනාම කුසලය මේ අවස්ථාවේදී ඔබ රැස් කරගත්තා වෙන පුළුවන්. ඒ කුසලය අපි අපනමින් මිය ගිය සියලු ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. ඒ වගේම මේ ධර්ම දේශනාව මේ හැටියට පවත්වා ගන්නට මේ පින්තුළු උදව්පකාර කළ ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු ඒ උපස්ථාන කළ හැම දෙනාටම අපි ආශිර්වාද කරමු. ඉතින් මේ ඇත්තන් බොහොම දිග වේලාවක් ධර්ම ශ්‍රවණය කළා මම හිතන්නේ බොහෝ දෙනෙක් දිගම ධර්ම දේශනා අපු දවස වෙනත් පුළුවන්. ඉතින් මමත් උත්සාහ කළා දිගම ධර්ම දේශනාව කරන්න, නමුත් බැරි වුණා. ඉතින් මේ මම බැලුවේ මීට කලින් ධර්ම දේශනා කල විදියටම තවදුරටත් විස්තර කරන, නමුත් මේ අත්හන්ටත් පෙනුණා ටිකක් ඉක්මන් ගතිය. එනිසා පින්තුනි අපි මෙතනින් ධර්ම දේශනාව නවත්වනවා. ඉතින් මේ අත්හන්ට අද අප සඳහන් කරපු කරුණු වලින් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ වහන්නටත් අපි ටික වේලාවක් ලබා දෙනවා. මෙතෙක් සඳහන් කරපු කරුණු වලින් මේ අත්හන්ට අපහැදිලි දැනක් තියෙනවා නම් මේ වෙලාවේ අහන්නත් පුළුවන්. පින්නතුනි ප්‍රශ්නය අහන්න තියනවද? හොඳයි පින්නතුනි, එහෙනම් ඉදිරි දවසකදීවත් එහෙනම් ඒ ප්‍රශ්න ස්වාමීන් වහන්සේලගෙනුත් අසා දැනගෙන අපේ මේ නායක හාමුදුරුව සුදත් හාමුදුරුව ඇතුළු ඉතින් මේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඔබට ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් ලොකු භාග්‍යයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා මට බණට ආරාධනා කරනකොට ලොකු නිදහසක් දුන්නා හාමුදුරුව ඕන වෙලාවක් අරගෙන බණ කියන්න කියලා. මේ නිදහස ඉතින් අපට ලොකු ශක්තියක් වුණා. එනිසා මේ සතියක් විතර තිස්සේ මේ හැන්ඩ් අවුට් එක අපි හැදුවා. හදලා ඉතින් මේ වෙනතුන් වෙනුවෙන් අපි මේ කටයුත්ත කරන්න උත්සාහ කළා. ඉතින් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපත් ඇත්තෙම තාම දහම් මාර්ගයේ ඉන්න, තාමත් බණ දහම් අහන, වැඩිහිටි ස්වාමින් වහන්සේලාගෙන් දැන නැති කරුණු වහගන්න තාම පොඩි හාමුදුරුවෝ අපිත්. ඉතින් අපේනොත් යම් යම් අඩුපාඩුකම් මෙහිදී සිදුවෙන්නේ නැති. නමුත් ඉදිරියේදී තව තවත් අපි ධර්ම මාර්ගයේ ඉදිරියට යමින් ඉදිරි ධර්ම දේශනාවලදී තව තවත් හොඳින් කරුණු පැහැදිලි කළ දෙන්නට අපි උත්සාහ කරනවා. ඉතින් මේ ධර්ම දේශනාවේදී ඇතැම් විට යම් කිසි කරුණක් අපැහැදිලි වුණා නම් හිතන්න එපා ඒක මේ පින්නොතුන්ගේ අඩුවක් කියලා, ඒක මගේ අඩුවක්. ඉතින් මම පැහැදිලි කරන්න තියෙන අදක්ෂතාවය වෙන්න පුළුවන් ඒක. ඒ නිසා ඔබ හුඟක් දක්ෂය. ඒ නිසා තමයි මේ දුර ගමනක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හුඟක් ඉගෙන කියාගෙන ඉතින් ලෝක ගෝලේ භාගයක් මනිත් ඇතර ඇවිල්ලා නේ ඉන්නේ. ඉතින් මේ දුර ගමනක් ආවේ බොහොම දක්ෂතා නිසා. හැබැයි පින්නතුණේ දක්ෂතාවයේ තීරණය වන්නේ ඔබ දහම තුල දක්ෂ වුණොතින්. ඒ නිසා පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න, හේතුඵල දහම, ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න අපි දක්ෂුනොත් තමයි අපි ඉහළම දක්ෂයන් බවට පත් වෙන්නේ. ඒ නිසා අපට ඉහළම විද්‍යාඥයෙක් වෙන එක අමාරුවක් නෑ පින්නතුණේ. ඊට වඩා අපි දක්ෂ වෙන්නේ පින්නතුණේ අපේ GPA එක තමයි, අපේ grade point average එක තමයි. අපි එන්නෙන්නම අපි හිත සමාධිගත කරන කාලේ වැඩි කරන්නට ඕන. මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව ආදී භාවනාවකින් අපට හිත එක අරමුණක තබා ගන්න පුළුවන් හැකියාව, කාලය, duration එක තත්පරෙන් තත්පරේ හරි දිනපතාම වැඩි කරගන්න. අනිත් පැත්තෙන් පින්නතුණි IQ එකක් වැඩි කරගන්නවා. intelligence quotient එක. එහෙමගත්ද? IQ එක තමයි ඒ සමාධියමත් වෙච්ච හිතින් ස්කන්ධ පංචකයේ අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම දකින කාලය එන්නෙන්නම වැඩි කරගන්න. ඒත් එක පින්නතුණි අපේ කුසලයේ ඉතාම ප්‍රබල විදියට වර්ධනය වෙනවා. ඒ තුලින් පින්නතුණි අනිත් බොහෝ අකුසල අපට යටපත් කරගන්න හැකියාව තියෙනවා. ඒ නිසා පොඩි පොඩි කරදර වුණාට දුක් වෙන්න එපා. ඒ වෙන්නේ Tamanට වෙන්න තියෙන අවම දේවල් ටික. ඇතැම් විට අපි කරදරයක් වුණාම, ලෙඩ දුකක් වුණාම, වාහනයක් කැපුණාම හුඟක් දුක් වෙනෝනේ. ඇතැම් විට පින්නතුණි වාහනේ එළිය ගියා නම් ඊට වඩා ලොකු අනතුරක් වෙන්න තියෙමුනේ. මේ පින්කන් නිසා ඇතුලේදී මෙහි වාහනේ කැපිලා බේරුණා. නැත්නම් ඇතැම් විට වෙන කෙනෙක්ගේ හැප්පෙන තිමිච් එකක් මේ. මේ පින්කම් කරන නිසා අඩු වේගෙන් මෙහෙදි බේරලා දුන්නා. ඒ නිසා හැම තැනදීම පින්නතුණි සුබවාදී විදියට හිතන්න. නැත්නම් හැමදාම අපි දුකෙන් ඉන්නේ. ඒ නිසා අපට යම් කිසි දුකක් කරදරයක් වෙනවා නම් ධර්මය තුල ඉඳිද්දි පින්නතුණි නිතරම හිතන්න මේ උනේ මට වෙන්න තියෙන දේෙන් අඩුම දේ කියලා හිතන්න. අපි දන්න හාමුදුරු කෙනෙක්ට වහා උදව් කරපු දායක මහත්තයෙක් ලොකු අනතුරක් වෙලා තියෙනවා. ඉතින් හාමුදුරන්ටත් හරිය දුකයි. ඉතින් මේ මෙයාගේ මෝටර් බයිසිකලයකින් ගිහිල්ලා ලංකාවේ හැප්පිලා කකුල් දෙකටම ලොකු අනතුරක් වෙලා. ඉතින් එක පාදයක් අයින් කරන්න වෙලා. ඉතින් දැන් හාමුදුරන්ටත් හරිය දුකල මෙයා බලන්න යන මෙච්චර උපස්ථාන කරන මිනිසයා. ඉතින් මෙහෙම වෙලා ඉතින් මේ මොකද දැන් ගිහිල්ලා කියන්නේ කියලා. යනකොට මේ මිනිස්සේ හිනා වෙයි හාමුදුරේ දිහා බලාගෙන ඉන්නු. කියනවා බලන්න හාමුදුරනේ මම මේ හාමුදුරට උපස්ථාන කරන නිසා එක පාදයකින් බේරුණා. නැත්තම් මට දෙකම කපන්න වෙනවායි. එකක් බේරුණ මේ පින්කම් කරන නිසා ආමරට උපස්ථාන කරන නිසා කියලා. මිනිස්සේ සතුටෙන් ඉන්නේ. පිනුතුනි මෙන්න මේ වගේ අපට ඇත්තෙන්ම අපේ යෝනිසෝ මනසිකාරයත් එක්ක අපට හුඟක් දේවල් සුබවාදී විදියට හිතලා තමත් අපට හිත අදා ගන්න පුළුවන්. මොකද අපට වටිනාම දේ සද්ධර්ම අපට ලැබිලා තියෙන්නේ. අපටත් පිනුතුනි අපේ සමාජයට වාහන පන්සලේදී හැප්පෙනවා. හැප්පෙන පන්සලෙම කෙනෙක් වාහනයක් හැප්පෙනවා. ඇතැම් විට එතනම එහෙම කරනකොට හැප්පෙනවා. ගේට්ටු හැප්පෙනවා. ඇතැම් විට එළියට ගත්තා නම් ඇතැම් විට ඊට වඩා ලොකු අනතුරක් මේ වෙන්න තිබුණේ. ඇතැම් විට පිටදී කවදාවත් හැප්පෙන්නේ නැහැ. ඇතුළේදී පොඩ්ඩක් කියනවත් තමයි වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් පින්නතුනේ අපේ ජීවිතවල වෙනවා. ඉතින් ඒක අපි ඉතින් ධර්මානුකූලව හිතලා ඉතින් මේ වගේ වෙලාවකදී අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් හැම දෙයකින්ම අපට අපේ කුසල කර්ම ශක්තිය දිනු කරනකොට අපේ මේ වාසිය අපට සිද්ධ වෙනවා. ඉතින් අපි මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අප නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලුම දෙනාම මේ පින් අනුමෝදන්ව ඒ හැම දෙනාටම සසර ජීවිත සුවපත් කරගනිත්වා. ඒ වගේම පින්තුනි යම් තාක් විශ්වය තුළ අප නමින් අතීතයේ මිය ගිය මෞදමාපිය ආදී ඥාතීන් මේ පින් කම දෙස බලලා සතුටු වෙලා පින් අනුමෝදන් වීමට අපේක්ෂාවෙන් සිටිත්නම්, ඒ වගේම යම් තාක් ඥාති මිත්‍රාදීන් තමන්ට ඥාති මිත්‍රාදීන් නැතුව එහෙත් පින් අපේක්ෂාවෙන් සිටිත්නම් ඒ සියලුම දෙනාත් මේ පින ඔවුන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව මේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලුම විහාරවාසී ස්වාමීන් වහන්සේලාටත්, පින්තුන් හැම දිනාටමත්, පින්තුන්ගේ නිවෙස්වල සිටින ලංකාවේ සිටින මෞදමා පියාදී ඥාතීන් හැම දිනාටමත් දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදයේ සැලසේවා කියන පැතුමින් අපේ දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. පින්තුනි, අද මේ ඇසල පුන් පොහො දිනේ වෙනුවෙන් ධර්මයේ බෞද්ධ මධ්‍යස්ථානයේ පින්තුන් සිල්ගත් අවස්ථාවේ සන්ධ්‍යා යාමයේ සිදු කරන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාට සහභාගී වුණා. රැස් කරගත් මේ උතුම් පින්කමේ පුණ්‍ය ඵලය මේ අතන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය පිණිස හේතු වේවා. පින්තුන් සිදු කරන සියලු කටයුතු සඵල කරගන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. දිනෙන් දින සතුට සැනසීම උදා වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිමන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින් දුක්ඛං භයං පන්තාච නින් භයං සෝකම් පන්තාච නිස්සෝකං හන්තෝ සම්බේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා. නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.